සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනම් විශ්වාස පරමාඥාති නිබ්බානං පරමං සුඛන්ති. හොඳයි පින්තුනි, අදත් මෙම විහාරස්ථානයේහි සතිපතා සිදු කෙරෙන ධර්ම සාකච්ඡා මේ වැඩසටහන පටන් ගන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. අද මෙයන්ට අපි මෙයත් පත්‍රිකාවට එකතු කරලා තියෙන්නේ අපේ ජීවිතය වඩාත්ම ලස්සන කරගන්නට අපේ ජීවිතයට එකතු කරගත යුතු ගුණධම් රසක් ත්‍රිපිටකයේ විවිධ තැන්වලින් එකතු කරලා ඒක පෙළගස්සලා තමයි මෙතන මේ තියෙන්නේ. මාතෘකාව හැටියට අපි තොරගෙන තියෙන්නේ දක්වලා තියෙන්නේ දෛනික ජීවිතයේ මුහුණ පාන ගැටලු නිරාකරණය සඳහා බුදුදහමින් ලද හැකි මඟ පෙන්වීම. දැන් මේක තමයි ඇත්තෙම අපි බෞද්ධයන් හැටියට ආගමික ජීවිතය ගත කිරීමේ ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේකයි. එතකොට සමහර අය හිතනවා මේ දහම මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්න තියෙන දහමක් කියලා. එහෙමත් මාර්ගය පෙන්වලා තියෙනවා. නමුත් මරණයෙන් පස්සේ සුගතිගාමි වීමට වඩා වඩාත්මගේ කරන්නේ මේ ජීවිතය සාර්ථකව පවත්වා ගන්න. විශේෂයෙන්ම අපි ජීවත් වෙන කාලේ අපි මේ ලෝකයේ ජීවත් වෙන්නේ පිරිසක් එක්ක, තවත් පිරිසත් එක්ක. ඉතින් ඒ පිරිසත් සමග සුහඳව ගැටලු අවම කරගෙන සතුටින් කොහොමද අපි ජීවිතය ගත කරන්නේ කියන එක තමයි බුදුදහමෙන් වඩාත්ම අපට අවධානය යොමු කරන්නේ. දැන් වෙනත් ආගම් දර්ශනවලිනුත් යම් යම් කරුණු ලෝකෙට දේශනා කරනවා කොහොමද ජීවිතය සාර්ථක කරගන්නේ කියලා. නමුත් ඒ බොහෝ ආගම් දර්ශන වලින් පේන ලක්ෂණයක් තමයි විමුක්තියක් හෝ මොක්ෂයක් දක්වන බොහෝ ආගම් වල ඒ විමුක්තිය කියන්නේ මරණයෙන් පස්සේ. මරණයෙන් පස්සේ තමයි දෙවියන් සමග එක්වීම හෝ ස්වර්ගයට යාමක් ගැන කියන්නේ. නමුත් බුදුදහමේ විශේෂයෙන් අවධාරණය කරන්නේ මේ ගත කරන ජීවිතය කොහොමද සාර්ථක යන්නේ කියන එක. විශේෂයෙන්ම මේ මොහොත ඇත්තෙම අපි නිතරම සාකච්ඡා කරන දෙයක් තමයි අපට මේ මොහොත විතරයි ඇත්තම මේ තියෙන්නේ. එතකොට මේ වර්තමාන මොහොත කොහොමද සාර්ථකව ගත කරන්න කියන එක. එතකොට ඒ සඳහා අපට හරි දැක්මක් ලබා දීලා අපේ බුද්ධිය ඉහළම තලයට ගෙන යන එක තමයි බුදුදහමෙන් කරන්නේ. මොකද අපේ දැනට තියෙන දැනුමෙන් විතරක් අපට මේක සාර්ථක කරගන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ලෝකයේ බොහෝ කලක් හිත දියුණු කරලා මේ ලෝක යථාර්ථය ලෝකයට අවබෝධ කරගෙන දේශනා කරපු ශාස්ත්‍රවරයෙක්. ඉතින් උන්වහන්සේගේ අත්දැකීම් ටික අපි ගන්නවයි කියලා කියන්නේ අපටත් ඒ මට්ටමට ගියා වගේ. අපි දැන් වර්තමානයේ දැන් අපි ලෝකේ ඉපදෙනකොට ලෝකේ බොහෝ නිෂ්පාදන කරලා තියෙනවනේ නේද? අලුත් සොයා ගැනීම කරලා තියෙනවා, භාෂාවල් හොඳට සකස් කරලා තියෙනවා, ව්‍යාකරණ පොත් ඔක්කොම හදලා තියෙනවා, පාරවල් කපලා පාරවල් තාර දාලා ඔක්කොම කළනේ අපි එද්දි තියෙන්නේ. ඇත්තෙම අපි එතන ඉඳන් තමයි ඊළඟ පියවර අපට යන්නට තියෙන්නේ. අපිත් ලෝකයට අලුත් දෙයක් එකතු කරමින් අපි අර ප්‍රතිලාභ ටික අපි ලබා ගන්න එක අපි කරන්නේ. දැන් අපි මුලින් ඉඳලම යන්න ගියා නම් මොකද වෙන්නේ? අපට හිතන්නවත් බෑනේ නේ. අඩු ගානේ ඉතින් ගමන බිමනක්වත් යන්න බෑනේ නේ. මේ අපි ජීවත් වෙන්නේ ඇත්තෙම ලෝකයේ මිනිස්සු බොහොම මහන්සියෙන් හොයාගත්තු නව නිෂ්පාදනවල ප්‍රතිලාභ තමයි, ප්‍රතිඵල තමයි අපි අද මේ භුක්ති විඳින්නේ. ඒ නිසා අපි ඇත්තෙම ලෝකයට කෘතඥ වෙන්නට ඕන. අපි පාරක යනකොට වුණත් අනේ මේ පාරවල් හදපු මිනිස්සු මේ දුක් මහන්සි වෙන්නේ ලැබ අවුවේ වැසින්ද ඔය ජපානයේම තියෙන ලක්ෂණයක් තමයි ජපානයේ අය කෑම පිඟානක් අතර ගත්තාම ටික වෙලාවක් හිතනලු මේ කෑම ටිකට මහන්සි වෙච්ච හැම දෙනා වෙනුවෙන්ම කියලා ටික වෙලාවක් හිතනලු කැටිය. ඒ වගේම ඒවලංගේ ලක්ෂණයක් තමයි කිසිම දෙයක් අහක දාන්න ඇතුළු සත්තුන්ට කෑම දාන එක වෙනම කරනවා. නමුත් අවශ්‍ය ප්‍රමාණයට විතරයි බෙදා ගන්නවා කියලා කියන්නේ. නාස්ති වෙන ඉස්සර කරන්නේ නැහැ කියන එක. මේ ඉතින් ඇත්තෙන්ම ඒ වගේ කෘතඥතාවයක් අපි ලෝකෙට දක්වන්නට ඕන. අනිත් දේ තමයි ලෝකෙ මිනිසුන් අතරින් අඩුපාඩු සිද්ධ වුණාට අපි එච්චර මේව හිතන්න හොඳ නැහැ ඇත්තෙන්ම. ඊට වඩා ලෝකෙන් අපට යහපතක් වෙලා තියෙනවා. මේ ලෝකෙට සාල යහපතක් අපි වෙනුවෙන් අපට ලෝකෙන් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි කෘතඥ වෙන්නට ඕන. ඒ යහපත ඇත්තෙන්ම අපට කළ තියෙන්නේ බෞද්ධයම නෙවෙයි ඇත්තෙන්ම. ඔව් අඩු ගානේ කර්මඵල විශ්වාසයවත් දන්නේ නැති මිනිසු කොටහසක් තමයි අපි වෙනුවෙන් එච්චර මෙහෙවරක් කරලා තියෙන්නේ. එහෙනම් අපි බුදුහාමුදුරන්ගේ දහම අහපු අපි කර්මඵල අදහන සසරක් ගැන විශ්වාස කරන කුසල අකුසල පිළිබඳව අවබෝධයක් තියෙන අපි එහෙනම් කොච්චර මිනිසුන්ට කෘතඥතාවය දක්වන්න ඕනද? කොච්චර මිනිසුන්ගේ අඩුපාඩු වලදී අපි ඉවසන්න ඕනද? ඉතින් කොච්චර අනිත්‍යයේ අඩුපාඩු වලට සමාව දෙන්න ඕනද අපි? ඒ නිසා අපිට අපේ ගැන හිතලා ඇත්තෙම දැන් අපි ඇත්තමයි පොඩි දෙයකට හරියක් මට කේන් තියනවා අපිටනේ අනිත්‍යයෙන් පොඩි අඩුපාඩුවක් එච්ච ගමනේ. නමුත් අපි ඒ ගතිය ටිකෙන් ටික අඩු කරගන්නට ඕනේ. එහෙම උනායි කියන්නේ ඒ කේන් තියාමෙන් ඒ අනිත් පුද්ගලයාට වඩා හානියක් වෙන්නේ අපට. අපේ හිතේ අපිට සිදු වෙන්නේ. අපේ හිතේ තියෙන තැම්පත් බවෙන් නැති වෙන්නේ අපට. ඒ නිසා අපේ හිත දුර්වල වුණා කියන්නේ අපට සැපත නැහැ කියන එක. එතීම අපි මේ වෙලාවේ දුකෙන් ඉන්නේ. එනිසා අපට වෙච්ච අඩුපාඩුවකදී අපට වෙච්ච අවාසියකදී අපි කලබල වෙනවා කියන්නේම අපි ඇත්තෙම තව වෙච්ච අවාසියට ඒ වගේම අවාසියක් තව එකතු කරගන්න. ඔව්. බුදුහාමුදුරුවෝකට දේශනා කළේ හරියට උදාහරණයක් හැටියට මේ අපි මීට කලින් සඳහන් කරලා තියෙන අර ඇඟට උලක් ඇනපු වෙලාවට ඒ උල ළඟටම ආයි උලක් කනිනවා වගේ කියලා. මේ අපි යම් කිසි ප්‍රශ්නයකදී අපි තවත් මානසික පීඩාවකට පත් වෙනවා කියන අර මුලිනුත් ප්‍රශ්නය ආවා ආයි අපි ආයි පාරක් එතන ගහ ගන්නවා වගේ කියලා. ඒ නිසා අපි දැන් මේ කරුණ හැම එකක්ම ඇත්තෙම අපි සාකච්ඡා කරන්නේ අපි මේව ඉගෙන ගන්න අපි හුඟක් ජීවිතය ගැන මීට වඩා ගැඹුරින් අපි හිතනවා. අපි මීට වඩා කලබල වෙන ගතිය අඩු වෙනවා. අපි මීට වඩා සංවේදී වෙනවා. මේ ඇත්තෙම මෙහි මිනිස්සුන්ගේ ළඟ හුඟක් ඒක තියෙනවා. හුඟක් උගත් අයගේ ළඟ ගුරුවරුන්ගේ ළඟ එහෙම නේද? අදොරට ශිෂ්‍ය වෙනියන් හුඟක් ඉවසන මේ කට්ටිය. කලබල වෙන ගතිය අඩුයි. හරියම මෛත්‍රියක් ඒ අය කෙරෙහි ආදරයක් තියෙනවා. මේ ලක්ෂණ හුඟක් මෙහි මිනිස්සුන්ගේ ළඟ තියෙනවා. ඉතින් අපේ ළඟ එහෙම ගුණධම් නැතුව නෙවෙයි ඇත්තෙම අපේ ළඟ ඊට වඩා හොඳ ගුණධම් තියෙනවා. නමුත් අපි මේ සමාජයෙන් ගන්න ඕන ටික අපි අරගෙන වඩාත් මේ දෙකම එකට කියවතින් අපි මෙහි ඉන්න ඇටත් වඩා ඉහළට යනවා අපි. ඔය එතකොට තමයි වටින්නේ. අපි දැන් අපි දෙමව්පියන් සලකනවා. දැන් අපි ගෙදරම තියාගෙන අපි සලකනවා නේ. දෙමිය එහෙම නැහැ නේ. අපි අම්මට තාත්තට විතර නෙවෙයි නැන්දල මාමලට ආචිලසියට ඔක්කොමරත් අපි ගෙදර තියාගෙනම සලකනෝනේ අපි. එතකොට අන්න ඒ වගේ සුවිශේෂ ගුණ දහම් ටිකක් අපේ ළඟ තියෙනවා. දැනටමත් තියෙනවා. එතකොට අර ටිකත් එක්ක මේ ටිකත් එකතු වුණොත් අපි තමයි ලෝකේ වටිනාමය බවට පත් වෙන්නේ. ඒ නිසා අපි වාසනාවන්තමයි බවට පත් වෙනවා. ඉතින් මේකෙන් අපි විස්තර කරන්න ඇත්තෙම මේ එන හැම කරුණක්ම නිකම් දාපු කරුණු නෙමෙයි මට හිතලා දාපු කරුණු නෙමෙයි මේ. ඔව් මේ හැම කරුණක්ම ත්‍රිපිටකයේ තැන් රෙෆරන්ස් එක උනත් කියන්න පුළුවන් මට්ටමක් තියෙනවා. එහෙම වැදගත්ම කරුණු ටිකක් තමයි මේ එකතු කළා. ඉතින් මේ අතන තුනක් වැදගත් අයනේ. ඒ නිසා වැදගත්කම තවත් වැඩි වෙන්න වැදගත්ම කරුණු තමයි මේ එකතු කරලා තියෙන්නේ. ඉතින් මේ අතනොත් බොහොම මහන්සි වෙලා හම්බ කරන දේවල්. ඉතින් අපි වෙනුවෙන් දානමාන පූජා කරනවා. උදව් කරන. ඉතින් අපටත් මේ ඇත්තන් වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකම තමයි මේ අපි කරන්නේ. දැන් අපේ ජීවිතය සාර්ථක කරගැනීමේදී කියන්නේ අපේ ජීවිතය අසාර්ථකු නැහැ කියන්නේ අපේ ජීවිතයේ සතුට නැහැ කියන එක. සතුට නැහැ කියන්නේ අපේ හිතේට මානසික සහනය සතුට නැහැ කියන්නේ අනිත් පැත්තෙන් ගත්තොතින් අපේ හිතේ තියෙන්නේ එක්ක ලෝභයක්, එක්ක ද්වේෂයක්, එක්ක මෝහයක්. ලෝභයක් කියන්නේ යමක් හිතේ දැඩි ආසාවක් අපේ ළඟ තියෙනවා. එහෙම වුණාම තමයි හිතේ අසහනය වැඩි වෙන්නේ. නැත්තම් අපි යම් කිසි කෙනෙක් ගැන අමනාපයක් තියෙනවා. හිත ඇවුලක් තියෙනවා. ඒ කට්ටියගේ සිදුවෙච්ච අඩුපාඩුවකින් අපේ හිත ගැටිලා තියෙන අරමුණකින්. පුද්ගලෙක් ගැන හරි නැත්තම් ස්වාභාවික පරිසරය නිසා වෙන්නත් පුළුවන්. ඇතැම් විට අපේ ගෙදර වත්තේ ගහක් මැරුණාම හොඳට හදපු ගහක් මැරුණාම අපේ හිතට පීඩවන්නේ පුද්ගලෙක් නෙවෙයි නමුත් අපි ඒකෙන් හිත පීඩාවටපත් වෙනවා. ඇතැම් විට හුඟා පායල ගෙදර තියෙන වත්තේ තියෙන ගස් උකලන් ටික හුඟා වේලෙල ගියොත් අපේ හිත පීඩනවා. දැන් මේවත් ඇත්තෙම ද්වේෂයේ ලක්ෂණ. ද්වේෂය ඇති වෙන්න ජීවත් වෙන පුද්ගලයෙක්ම ඉන්න ඕනේ නැහැ. ඒකයි අපේ ඇතැමිට අපේ ශරීරයට ඇතිවන වේදනාවකින් අපේ හිත පීඩාවටපත් වෙනවනේ එතන ද්වේෂය එන්නේ. ඒ නිසා ද්වේෂය කිව්වහම අපි පුද්ගලයෙක් කියලා විතරක් හිතන්න හොඳ නැහැ. ඔය යම් කිසි ගැටෙන අරමුණක් කියන එක. ඒ ගැටෙන අරමුණ ඇහැට රූපෝපයක් පිනල වෙන්න පුළුවන්, කනට ශබ්දයක් ඇහෙල වෙන්න පුළුවන්, නාසයට ගඳ සුවඳක් දැනෙල වෙන්න පුළුවන්, දිවට රසයක් දැනෙල වෙන්න පුළුවන්, ශරීරයට ස්පර්ශයක් ලැබිල වෙන්න පුළුවන්. ඒතකොට ඒ දෙකකින් ගැටුමක් ඇති වෙන විදිහට අපි අකමැති දියක් ලැබෙනකොට ඇතිවන තත්ත්වය තමයි ද්වේෂය කියලා කියන්නේ. එතකොට ඒක සාමාන්‍ය විදිහේ ගැටුමක් වෙන්නත් පුළුවන්, ඒක ඇතැමිට පුද්ගලෙක් එක්ක ගිහිල්ලා බද්ධ වෛරයක් බවට පත් වෙන්නත් පුළුවන්. බද්ධ වෛරය කියන්නේ බැඳිලා වෛරයේ උපරිමයට ගිහිල්ලා. ඒක මේ ජීවිතෙන් කෙලවර වෙන්නේ නැහැ, බොහෝ කලක් යනවා ඒත් එක්ක. අපි සසරින් බලාගමු කියලා කියනෝනේ සමහර අයනේ. ඔව් එහෙමත් කියනෝනේ. ඉතින් ඒක දුරට යන එක. ඉතින් ඒකෙදි තමයි ඇත්තම ලොකුම අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් අනිත් පැත්තෙන් තමයි මෝහය කියන එක. මෝහය කියන එක සාමාන්‍යයෙන් ගත්තොතින් කර්මඵල විශ්වාස නොකිරීම. අනිත් පැත්තෙන් ගත්තොතින් මේ හේතුඵල ධහම, මේ ඇතිවීම නැතිවීම කියන සිද්ධාන්තය නොදිනීම. මේක තමයි මෝහය කියලා කියන්නේ. ඒකට මෙන්න මේ සිද්ධාන්තයේ දකින්වත් එක්කම අපේ ජීවිතයේ මහා පුදුම විදිහේ ප්‍රබෝධයක් ඇති වෙනවා. දැන් කර්මඵල විශ්වාස කරනවා කියන්නේ අපි එතන ඉඳන්ම අර සම්බපාපසකරණම් කියන ගාථාවෙන් කියන වගේ අපි අකුසලෙන් හැකිතාක් මිදෙනවා. ඇයි මිදෙන්නේ අපි? අනිත්‍යයට බයෙන්ද? බයෙන්නේ නෙවෙයි. අපි දන්නෝ අපේ අතින් සිතින් කයින් වචනෙන් අඩුපාඩු සිද්ධ වුණොත් අපටම ඒකේ අවාසිය වෙන්නේ. ඔව් ඒ නිසා අපි අවාසිය ගන්න කැමති නැහැ. අපි මෙච්චර මහන්සිලිගෙන ගියාගෙන අපි හොඳ රටකට ඇවිල්ලා හොඳ රැකිරක්ෂා කරන ගමන් අපි මේ දුක් ටික විඳින අවශ්‍ය නැහැ. ඒ නිසා මුලින්ම කරන්නේ හැකිතාක් අර අකුසල් වලින් තමන් නිදහස් වෙනවා. දැන් උදාහරණයක් ඇටියට දැන් අපි නිතර කියන දෙයක් තමයි දැන් බොරු කියන එක බලන්න. බොරුවක් කිව්වොතින් අපිට ඒ බොරුව මතක තියාගන්න වෙනවනේ. ඇයි? ඒ බොරුව හැම තැනදීම එක විදිහට කියන්න ඕනනේ. ඕන නැත්නම් අමතකුනොතින් බොරු අහුවෙනවා. දැන් කේලමක් කිව්වොතින් කියන දෙන්නේ බිඳවල අපි කේලමක් කිව්වොතින් දෙන්නේ බිඳීමක් වශයෙන්. ඒතකොට ඒ දෙන්න නිසා අපිට අර ඇති වෙච්ච අපි දැන් අපි කරපුදී අපේ හිතේ තියෙනවා. ගිල්ටි කොන්සස් එකක් විදිහට තියෙනවා අපට. එතකොට ඒ දෙන්න දකිනකොට ඇතැම්මිට අපට හිතන මේක එළිවේද දන්නේ කියලා ඒ සිතුවිල්ල තියෙනවා. සමගි ළඟ කොයි වෙලෙත් මේක මං කිව්වද කියලා අරන් ජීවේද දන්නේ කියලා උනත් අපට ඇත්තෙම චිත්ත වේලාවක් ඒක. ඒ වගේම වෙනත් කෙනෙකුට අසාධාරණ විදියට අපි හිතේ දෙන විතර දෙයක් කතා කරොතින් අපට ඇත්තෙම පස්සේ හිතෙනවා අනේ මං කතා කරේක හොඳ නෑ නේද කියලා. එතකොට මෙන්න මේ හැම දෙයකින්ම අපි වැළකෙන්නේ ඇත්තෙම ලෝකයටත් යහපතක් එකකින් වෙනවා නැත්තේ නැහැ. නමුත් ඊට වඩා යහපතක් වෙන්නේ අපට. අපි මේ වරදෙන් වැළකෙනවත් එක්කම අපට අපි ලොකු සහනයක් අපි ඇති කරගෙන තියෙනවා. අපිට හරියට අර වෙඩි නොවදින ඇඳුමක් ඇඳගත්තු වගේ තමයි. ඔව්. අනිත් පැත්තෙන් අනිත් දේ තමයි අපි හැකිතා කුසලයේ පැත්ත ශක්තිමත් කරගන්න. මොකද අපි ඇතැම් විට අකුසලයෙන් වැළකුණා කියලා විතරක්ම අපේ ජීවිතයේ නියම සහනය ලැබෙන්නේ නැහැ. දැන් මෙහි ජීවත් වෙන සමහර අය ගත්තත් සමහර අය ලොකු අකුසල කරන්නේ නැහැ. අනිත්‍යයට හානි කරන්නේ නැහැ. නමුත් ජීවිත අවසාන කාලේ වන විට එක්තැන් වෙනකොට ලොකු හුදකලා බවක් ඇති වෙනවා. තම මොකද්ද මෙච්චර කල් කරේ කියලා. ඇතැමිට සල්ලි තුපෙල සල්ලි ටික ඉතුරු කරගෙන තියෙනවා. ඔව් නමුත් ඒ වගේ වුණත් බලාපොරොත්තු වෙන සහනයක් නැහැ කියන එක තේරෙන කට්ටියට. ඊළඟට තමයි ඒගොල්ලන් ඇතැමිට ජීවිතේ පරමාර්ථයක් හොයාගෙන යන්නේ සමහර අය. නමුත් ඒ කාලවලට හුඟක් ජීවිතේ ගත වෙලා දුර්වල වෙලා ඇතැමිට වයසට ගිහින් එක්තැන් වෙනවා. ඒ නිසා අපි මෙතෙන්දි කරන්නේ එක පැත්තකින් අකුසලයෙන් වැළකෙනවා වගේම සම්පපාපසකරණන් කියපු විදිහට එක පැත්තකින් අකුසලෙන් බලගෙනවා අනිත් පැත්තෙන් කුසලස් උපසම්බදා කියපු විදිහට හොඳ කුසල් දහම අපේ ජීවිතය තුළ අපි සිද කරගන්නවා. අනිත්ට උදව් කරන එක, දෙමෝපියන් සලකන එක, අසරණයට පිහිට වෙන එක, මේ හැමදේම අපේ ජීවිතවලදී අපි කරනවා. මොකද අපේ ශරීරය දුර්වල වෙනවා. අපේ ශරීරය දුර්වල වෙන කලින් මේ අතපයෙන්, මේ දෙපයින්, මේ ශරීරයෙන් අපි අනිත්ට හැකිතාක් උදව් කරනවා. අපේ මේ ඇස් දෙකේ පෙනීම හැමදාම මෙහෙම තියෙන්නේ නැහැ. අපි ඇස් දෙක පේන කාලේ අනිත්‍යයට හැකිතාක් පේන්නේ නැති අයටත් උදව් කරනවා. වැඩිහිටියන්ට මේ ඇස් දෙක ප්‍රයෝගික කරගෙන මේ ශරීරයේ හැම ඉන්ද්‍රියක්ම අපි අනිත්‍යයේ යහපත වෙනුවෙන් අපි කැප කරනවා. මේ කැපකරන කැප කිරීමෙන් කෙනෙකුට හිතන්න පුළුවන් අපි මෙච්චර මොකටද ලෝකෙට කරන්න කියලා. නමුත් ඇත්තටම මේකේ අන්තිම සහනය Tamanටම එන්නේ. මේ කරපු දේවල් ලොකු ආශිර්වාදයක් Taman ජීවිතේ ලැබෙනවා. එතකොට ඒක විතරක් නෙවෙයි තවත් පියවරක් ඉදිරියට යන්න ඕන. සචිත්ත පරියෝධපණන් කියපු විදිහට බුදුහාඳුරන් එදහාමේ සම්පූර්ණත්වයට පත් වෙන එතනින් අකුසලෙන් වැළකීලා කුසලය කරලා හිත පිරිසුදු කිරීමේ වැඩ පිළිලුකුත් බුදුදහම වෙන විශේෂ පැත්තක්. අර පින්දහම් කරන වෙලාවෙත් අපේ හිතේ කුසලයක් තියෙන ඇත්තෙම. නමුත් ඒක කරන වෙලාවට විතරයි. ඊට පස්සේ සාමාන්‍ය විදිහට අපි ලෝභ දේශ මොහත් එක්ක ඉන්නේ. දැන් දානයක් දෙන වෙලාවයි දුනත් ඒ වෙලාව විතරනේ හිතන්නේ ඒක. ආයෙක හිතුවොත් තමයි ඒක හිතට එන්නේ. ඒ පින තමන්ට සසරට බලපානවා. තමන්ට ශක්තියක් වෙනවා. නමුත් ඇත්තෙම කුසලය ප්‍රබල වෙන්නේ ඒ කුසල චේතනා සහිත මානසික ඒකාග්‍රතාවයේ හැකිතාක් වේලාවක් සිටේ පවත්වා ගත්තොත්. දැන් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ හැම වෙලාවෙම බුදුහාමුදුරණ කියන විශේෂ නමක් සදා සතෝ කියලා. ඔව් සදා සතෝ කියන්නේ හැම මොහොතෙම සිහියෙන් ඉන්නේ. සිහිය යම් කිසි වෙලාවක අපේ ජීවිතේ නැති උනායි කියන්නේ අපේ සිතේ සහනේ නැතුණා කියන එක. ඒ නිසා සතිමත් භව කියන එක සිහිය ඊටාම වැදගත් දෙයක්. ඒක සරල දෙයක් නෙවෙයි. සම්පූර්ණ බුද්ධ ශාසනයම කියන්නේ සතිය දිනු කිරීම. සිහිය දිනු කිරීම. අවයානස් එක කියලා අපි කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක. ඔව් ඒක ඇත්තෙම යන්නේන ගමන බිමන අපේ හිත සිතුවිලි එතකොට වේදනා මේ හැම තැනක් ගැනම හැම දෙයක් ගැනම සිහි කල්පනාව දිනු කිරීම. එහෙම සිහිය දිනු කරපු කෙනාට තමයි ජීවිතයේ අනිත් බාහිර දේවල් සියල්ලක්ම වෙනස් වෙන පරිසරයකදී එයාට මානසිකව නොවැටි ඉතාම ඉහළ මානසිකත්වයක ඉන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය පින්කමක් කරන කෙනාට පින්කම කරන වෙලාවේදී විතරයි ඒක තියෙන අනිසංශය. ඒ සතුට ඒ මානසික ඒකාග්‍රතාවයේ තියෙන වෙලාව විතරයි. අනිත් වෙලාවට සාමාන්‍ය විදියට අනිත් යටන චිත්ත පීඩාට ගෙන යාට. දැන් මේ සචිත්ත පරියෝ දපණන් කියන එකෙන් කියන්නේ තමන්ගේ හිත පිරිසිදු කර ගැනීම කියන වැඩසටහනෙන් කරන්නේ හැම මොහොතෙම ඔව් තමන්ගේ හිත ගැන අවධානයෙන් හිත පිරිසිදු මට්ටමින් තියාගන්න එක. එතකොට හිත පිරිසිදුව තියාගන්නවා කියන එකට අමුතු කාලයක් දැන් අපි හිත පිරිසිදු කර කර ඉන්නේ කියන එකක් නෙමෙයි ඇත්තම මේ කියන්නේ. ඔව් ඒකට වුණාට පස්සේ ඒත් එක්ක අපේ ජීවිතේ හැම වැඩ කොටසක්ම කරන්න පුළුවන්. දැන් අපි හුස්ම ගන්නවා කියලා අනිත් වැඩ අපට පාඩු වෙනවද? නැහැ නේනේ. ඔව් අපි කොයි වේගෙන් දිව්වත් අපි හුස්ම ගන්නවා. අනිත් වෙලාවට වඩා වේගෙන් ගන්නවා අපි. ඒ නිසා අපි හුස්ම ගන්න එකෙන් කියලා අපේ ජීවිතේ කිසිම දෙයකට අඩු ගන්න නින්දටවත් කිසි බාධාවක් වෙලා නැහැ මේ දෙකලම. අන්න ඒ වගේ තමයි දහමේ ඇත්තම මේ සතිමත් බව කියන එක ජීවිතේට හුරු කිරීමෙන් ජීවිතේ දේවල් අඩුපාඩු වෙන්නේ නැහැ ඇත්තෙම. තියෙන අඩුපාඩු කන් ටිකක් අඩු වෙනවා. අධ්‍යාපනයේ දෙනකොට උනත් ඉක්මනටම ධාරණ ශක්තිය වැඩි වෙනවා, මතකේ වැඩි වෙනවා, අතවසුවීම් අඩු වෙනවා. තමන්ගේ වැඩ හොයා සාර්ථක වෙනවා. තමන් කරපු දේවල් අඩුපාඩු ගැන හිතලා පසුතැවිලි හිතෙන ගති අඩු වෙනවා. මොකද තමන් හැම වෙලාවෙම සිහියෙන් කරන්නේ කරන වැඩි. තමන්ට අඩුපාඩුකම් වෙන්නේ. එතකොට අනේ එතෙන්ට එීම තමයි බුදුදහමේ අවසාන බලාපොරොත්තුව. එතකොට ඒ අතරේදී දැන් මෙන්න මේ ටික අතුරින් අකුසලෙන් මිදලා කුසල් කරලා හිත තැම්පත් කරලා හිත පිරිසුදු කිරීම තමයි ඔක්කොම සම්පූර්ණ සිද්ධාන්තය බුදුදහමේ. නමුත් ඒ අතරේ මැද තියෙනවා තව පුරවන්න ඕන කාරණා ටිකක්. අන්නේ මැද පුරවන්න ඕන කාරණා ටිකත් එක තමයි මේකෙන් කතා කරන්නේ. එතකොට දැන් මේ ඇත්තන්ට දැන් බුදුදහම ගැන එන්නම පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා මේ කාරණාත් එක්ක. එන්නම දැනුම පිරිසිදු වෙන්නට ඕන. කෙනෙක් බණක් කිව්වත් කෙනෙක් ගිහියකෝ ස්වාමීන් වහන්සේ කෙනෙක්ෝ කියනකොටම තමන්ට දක්ෂතාවයක් ඇති වෙනවා. දැන් කොතනින්ද මේ කියන්නේ කියන එක. මේ කියන්නේ අකුසලෙන් වැළකෙන්න කියන මුල්ම තැනින්ද, කුසල කරන්න කියන මැද තැනින්ද, නැත්නම් හිත තැම්පත් කිරීම කියන අවසාන තැනින්ද? ඒ අවසාන තැනේ තව ප්‍රභේද රාශියක් තියෙනවා. එයා සමතේ විතරක්ද කියන්නේ, විදර්ශනා පැත්තත් කියනවද? ඔහොම කියලා කොයි තැනද කියන්නේ කියන එක ගැන තමන් දක්ෂෙක් වෙනට. එහෙම දක්ෂතා ඇති කරගෙන ගිහිල්ලා අන්තිමටම තමන් ධර්මය අහනකොට උනත් තමන් දානවා තමන්ට වටිනාම දේ කාලය කියලා. ඊළඟට අහන්නේ ඉහළම ක්වොලිටියට තමන්ගේ බුද්ධිය ඉහළම තලයට යන විදියට තියෙන දේශනා ටිකක් තමයි ඊළඟට අහන්නේ. එහෙම අහනවා කියලා පල්ලි හැම මට්ටමකට නිග්‍රහ කරන්නේ කවදාවත්. මොකද මේ හැම දෙනාට හැම මට්ටමෙම බණ ඕන ලෝකෙට. හැම දෙනම් බුද්ධිමත් නැහැ එකම මට්ටමේ නැහැ. දැන් බුදුහාමුදුරුණත් දැන් කොසරයිතුමාට දානය ගැන අනිසංස කිව්වා. තව අයට සක්කාය දිටිය දුරු කිරීම ගැන කිව්වා. බාහ්‍ය දාරු චීරියට එක විටම නිවන් දකින්න බණ කිව්වා. ඒ අනුව තමයි බුදුවරයෙකුත් කටයුතු කළේ. ඒ නිසා එහෙම බණ ලෝකෙට තියෙන්න ඕන. නමුත් අපි බුද්ධිමත් වෙන්න අපි ඉහළම මට්ටමට යන්නට ඕන. ඒකට ත්‍රිපිටකේ හොඳ සූත්‍රයක්ත් තියෙනවා. අර හනමිටි කතාව කියලා එකක් තියෙනවා. හනමිටි අදහස් කියලා අපි කියන්නේ. ඔව් නිකම්. ඇත්තෙම හනමිටි කියන එකේ ලොකු තේරුමක් තියෙනවා. ඒක මේ සූත්‍රයක එන්නේ. ඔව් හන කියන්නේ ওই ලනු හදන්න ওই ගෝණි නූල් වගේ හදන ධාතියක්නේ. ඔව් දෙන්නේ කියනවා ගමන. දෙන්නේ ගමනක් යනකොට දැන් මෙයාලා මේ ජීවත් වෙන්න උප රැකියාවක් කරන දෙන්නෙක් මේ දෙන්න. එතකොට එක්කෙනෙක් දෙන්නම හනමිටි මුලින් අරන් යන්නේ. ඒක ගිල්ල විකුණන්න. යනකොට මෙහෙම යනකොට ටික දුරක් කෙනෙකුට හම්බ වෙනවා මේ යකඩ වගේ. යකඩ. එතකොට හනවලට වඩා යකඩ වටිනවා ටිකක්. එතකොට අර එක්කෙනෙක් කරන්නේ හන ටික දාලා යකඩ ගන්නවා. නමුත් අනිත් කෙනා කොහොමද? අනිත් කෙනා කියන්නේ නෑ නෑ මුලින් ගත්ත ටික මේක මරන් යන්න ඕනේ කියලා එහෙනම්. ටිකක් දුර යනකොට තව හම්බ වෙනවා රිදි. රිදි වගේ දේවල් හම්බ කොහොම ටිකෙන් ටික වටිනාකම් වැඩි වෙන ලෝහ හම්බ වෙනවා. ඔව් අර එක්කෙනෙක් කරන්නේ අරව හම්බෙන්න අර මුලින් ටික අතහැර අර වටිනාම දේ ගන්නවා. අනිත් කෙනා මොකද කරන්නේ? ඔව් අර මුලින්ම ගත්ත දේ මම මේක මම අතාරින්නේ නැහැ මේකට මං හුඟ දුරක් අරගෙන ආව. ඒ නිසා මේක මම අතාරින්නේ නැහැ මේකම අරන්නේ කියලා යනවා. ගිහිල්ලා අර අනිත් කෙනා ඔහොම රිදි ගන්නවා ඊට පස්සේ රත්තරන් ගන්නවා මැණික් ගන්නවා ඊට පස්සේ ඉහළම ලෝහයක් දක්වා යනවා අනිත් කෙනා. ගිහිල්ලා ඊටාම අඩු බරකින් එයා අන්තිම තැනට ළඟා වෙනවා ඉහළම වටිනාකමක් එක්ක. බර තියන්නේ. ඔව් බර අඩු කර කර ගිහිල්ලා. එතකොට අතෙන්දි බලන්න අර මුලින් හිටිය කෙනා හනමිටි අදහස් කියලා කියන්නේ අර මේ අර මුලින්ම ටික අත නොහරින ගතිය. එයා ඒකත් එකම දිගටම යන්නේ. නමුත් බුද්ධිමත් කෙනාගේ ලක්ෂණය තමයි මේ ජීවිත ගමනේදී වඩාත්ම වටිනා දේ තමයි එන්නන ගන්නෙ. අරගෙන අන්තිම වෙනට ජීවිතේ වටිනාම දේ තමයි තමන් ළඟ තියෙන්නේ. ඒක ඇතැම්මිට වැඩි බර නැහැ. වැඩි බර නැහැ සැහැල්ලුවෙන් වැඩි වටිනාකමක් ලෝකෙට තියෙනවා. අන්න ඒ වගේ තමයි අපි පොඩි කාලේ සෙල්ලම් බඩුවට ආසා කළා නේද? කොම්පිටු ගහන්න සෙල්ලම් ගෙවලට ආසා කළා. ඊට පස්සේ අපි ඉගෙන ගන්න විභාගවලට අපි ආසා කළා. ඊට පස්සේ ඇතැම්මිට දැන් දරුවෝ හදන මේවත් අපට අවශ්‍යයි. ඒවත් අපි යුතුයම් කරන්න ඕනේ. එහෙම ගිහිල්ලා අපට කලකදී තේරෙන්න ඕන මේ සියල්ලටම වඩා වටින්නේ මානසික ඒකාග්‍රතාවය කියන එක. මානසික තෘප්තිය තමයි අවසානට වටින්නේ කියලා අපි එතෙන්ට ඉහෙළම මට්ටමට හිත ගන්නවා. එතෙන්ට හිත ගත්තට පස්සේ අනිත් දේවල් කැඩිලා බිඳලා ගියත් තමන්ට හිම උනත් තමන් මානසික වැටෙන්නේ නැහැ. මොකද තමන් ඊට වඩා සතුටක් ලැබෙන දේක් තමන් ජීවිතේ ලබාගෙන තියෙනවා. අන්න ඒක තමයි ඇත්තෙම දැන් අපි ওই ධර්මදේශනා ගැන කිව්වේ. ධර්මදේශනා උනත් අහද්ධහද්ධින් වටිනාම බණ කරා තමයි යන්නට ඕන. මොකද අපට වටිනාම දේ තමයි කාලය. ඕ අනිත් කිසිම දෙයකට වඩා වටින කාලය. ඒ නිසා කාලයෙන් හොඳම වටිනාම දේවල් ටිකක් අපි ජීවිතේ කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිතයට අපි නියම වටිනාකම දුන්නා වෙන්නේ. එහෙම වුණොත් තමයි අපි ලැබපු අධ්‍යාපනයට අපි නියම වටිනාකම දුන්නා වෙන්නේ. එහෙම කරොත් තමයි අපි මේ ඉන්න ලෝකේ ඉහළම දියුණු රටකට ඉන්න එකේ ගෞරවයට අපි හිමිකම ලබන්නේ. එහෙම වුණොත් තමයි අපි පාවිච්චි කරන වාහනේ අපට වඩා වටින්න බෑ. අපි පාවිච්චි කරන වාහනෙට වඩා වාහනේ යන අපි වටින්න ඕන. නැත්තම් ඒක මදි පුංචි කමක්. ඔව්. ඒ නිසා ඒ වටින්නේ අපි මේ ආභරණ පැනදගෙන ගියාට නෙවෙයි වාහනේ. අපි වටින්නේ අපි ඉහළම බුද්ධි මට්ටමකින් ලෝකයේ ඉහළම කුසලයක් වෙන විදිය මානසිකත්වයක අපි හිටියොත් ඒක. තාක්ෂණය පාවිච්චි කරන්නේ ඉහළම බඩු බණ්ඩ පාවිච්චි කරන්නේ කිසි ගැටලුවක් නැහැ. ගෙවල් හොඳට හදාගන්න, දරුවන්ට හොඳට උගන්වන්න, හොඳම උපාධිත් ගන්න. නමුත් ඒ සියල්ලටම අපි ගෞරවයක් ලබා දුන්න වෙන්නේ අපි මානසිකත්වයෙන් ඉහළම තලයකට ගියොත් නේද? අපට කිසිම මොහොතක අකුසලයක් ඇති නොවන විදියට ලෝකෙම මිනිස්සු අපිට බනින්දි අපට මානසික නොයට ඉන්න පුළුවන් විදිය හිතක් ඇති කර ගැනීම. ලෝකේ දරුවන් ඇතුළු සියලුම දේවල් තමන්ට අහිමි වෙද්දී මානසිකව පොඩ්ඩක්වත් දුර්වල නොවන විදිය මානසිකත්වයක් ඇති කරගත්තොත් තමයි අපි නියම විදියට අපට සලකලා තියෙන්නේ. එතකන් අපි අපට සැලකුවා වෙන්නේ නැහැ. දැන් අපි පොඩි අඩුපාඩුවකදී පොඩි තමන්ට සිදුවන අවාසියකදී අපි හුඟා කම්පා වෙනවා. අපි මේ මට්ටමේ තමයි අපි හැමදේම තමයි ඉන්නේ. නමුත් ටිකෙන් ටික අපි මේ මට්ටමේ මිදෙන්නට ඕන. ඒ මිදෙන්න මාර්ගය තමයි මේ අපි ඉගෙන ගන්න. ඒකයි ඒක අහන ලැබීමත් අපි සසර කරපු මහා පින කනිසංශය. ඇත්තෙම ෂණ සම්පතිය කියන්නේ අපි ලැබපු ජීවිතයේ ප්‍රතිඵලය. අපි මෙතෙක් සසර ජීවිතේ ලැබපු ප්‍රතිලාභය කියලා කියන්නේ මේ බණ අහන්නට අපට හිතක් යෙදීම. ඒකෙන්ම කල්පනා කරන්න අපි සසර හුඟා පින් කළා තියෙනවා කියලා. ඒක මිනිස්සුන් උනාට ලැබෙන්නේ නැහැ ඇත්තෙම. මිනිස්සුන් උනාට ඒ වාසිය ලැබෙන්නේ නැහැ. ඇතැම් විට පන්සලක හිටියත් ඒ වාසිය ලැබෙන්නේ නැහැ සමහර විට. ඔව්. ඉතින්නේ පන්සලේ හිටියා කියලා මේ වාසිය ලැබෙයි කියලා. එහෙම ලැබෙන්නේ නැහැ. ඒ දහමෙහි නියම කරුණ වහන ලැබෙන්නේ ලොකු පිනකින්. ඒකේ මේ ඇත්තන් ඒ පින තියෙනවා. ඉතින් ඒක දිනු කරගන්න එක තමයි අපි මෙහෙදි මේ කරන්නේ. එතකොට අපි බුදුදහමේ දැන් අපේ ගැටලු निराකරණය කරගත්තයි කියන්නේ ඇත්තෙම ගැටලුව තියෙන්නේ බාහිර නෙවෙයි ඇත්තෙම. දැන් අපට හිතෙන්නේ ගැටලුව නිතරම බාහිර තියෙ කියලා. පිටත තියෙ කියලා. ඇත්තෙම ගැටලුව මේ පැත්තේ තියෙන්නේ. අපි හිතන විදිය, අපි චින්තන ක්‍රමයේ තමයි වරද තියෙන්නේ. අපි මේ පැත්තේ හරියට වෙනස ඇති කරගත්තොත් අපිට බාහිර දේවල් වල ලොකු වෙනසක් කරන්න වෙන්නේ නැහැ. අපේ දරුවන්ගේ අකීකරු කම්වලදී අවවාද දීන් ආදී අපි කරනවා. ඒව නොකර ඉන්නවයි කියන එක නෙමෙයි මේ කරන්නේ. දරුවෝ යහමකට ගන්න. දැන් බුදුහාමුදුරුවෝත් ඒ වගේ භික්ෂුන් වහන්සේලට අවවාද දීලා තියෙනවා. හොඳින් විතරක් නෙවෙයි බොහොම සැරෙනුත් අවවාද දීලා තියෙනවා. ඒව වරදක් නෙමෙයි මේ කියන්නේ. නමුත් ඇත්තම තමන්ට චිත්ත පීඩාවක් ඇති වෙනවා නම් යම් කිසි කාරණයකින් ඒ කියන්නේ ඇත්තෙම බාහිර දේ අඩුපාඩුවක් තිබුණට සැබෑ අඩුව තියෙන මේ පැත්තේ. ඒ නිසා අපට හරියට අපේ චින්තනය ක්‍රමේ වෙනස් කරගත්තොත් බාහිර දේකදී අපි ඇතැමිට කම්පාවක් වෙන වෙලාවල් තියෙනව නැත්තේ නැහැ. ඇයි අපි කම්පාවක් වෙන්නේ නැත්තේ? අපේ දරුවේ පැරදි වැඩක් කරනකොට අපි කම්පා වෙන්නේ අමනාපයට නෙවෙයි ඇත්තෙම. ඒ දරුවටම අනාගත හානියක් වෙන නිසා. අකුසලයක් කරන කෙනෙකුට අපි කම්පා වෙනවා. අපි කම්පා වෙන්නේ අනේ එයා යකුසලයක් කළ දුගතිගාමි වෙනව නේද කියලා. ඒකට ඇති කම්පා වෙන්නේ. අපිට වෙන අවශ්‍ය ගැන හිතලා නෙමෙයි අපි කම්පා වෙන්නේ යන්නේ. ඒක ඉතාම වැදගත් කාරණයක්. අපේ දෙමව්පියෝගේ මරණයේදී අපි දුක් වෙන්නේ ඇත්තෙම හරියටම දුක් වෙන්න ඕනේ බැරි වෙලාවත් දෙමව්පියෝ දුගතිගාමි වුණා. හරියට සුගතිගාමි වෙන්න වැඩපිළිවෙලක් කරගන්න බැරි වුණා නම් බැරි වුණයි කියලා අපට හිතුණොත් තමයි ඇත්තෙම දෙමව්පියෝගේදී මරණයක දුනත් අපි දුක් වෙන්නේ. හරි ධර්මඥානයකට ආවොතින් දෙමව්පියෝ හිටිය මට්ටමට වඩා ඉහළ යන මට්ටමකට තමන්ට යම් කිසි උපකාරයක් කරන්න පුළුවන් වුණා නම් තව එහෙ ගියයි කියලා තමන්ට විශ්වාසයක් තියෙනවා නම් එතෙන්දී නෙවෙයි ඇත්තෙම අපි දුක් වෙන්නේ. එතෙන්දී දැන් අපි සතුට වෙනවා. අනේ අපටත් උපකාරයක් කරන්න පුළුවන් වුණා ඒ අය හොඳ තැනට ගියා නේද කියලා. අපි ඇත්තෙම අඩනට ඕනේ ඒ අම්මගේ තාත්තගේ මරණයේ තියෙන අවස්ථාවේ ඒ ඇත්තන් බැරි වෙලත් පල්ලෙහා දැනකට ගිහිල්ලයි කියලා අපට හැඟීමක් ආවකින් තමයි ඇත්තෙම අපි දුක් වෙනවා. දැන් ඇතමිට අපේ අම්ම තාත්තේ නැති වෙන පුළුවන් ඒක නෙමෙයි මම කියන්නේ. නමුත් දැන් අපි දැන් ගන්න තීරණය තමයි දැන් අපි අසුරු කරන යම් කිසි කෙනෙක් ඉන්නව නම් අපි හුඟක්ම ආදරය කරන කෙනෙක් ඉන්නව නම් අපේ දරුවෝ වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂය වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, අපේ නැන්දමම වෙන්න පුළුවන්. ඒ අයට අපි දක්වන ලොකුම උපකාරය තමයි ඒ අයගේ ජීවිත කාලය තුළදීම ජීවත් වෙන කාලයේදීම පොඩ්ඩක් හරි මානසිකත්වයේ ඉහළට යන විදියට ඒගොල්ලන්ට පිනක් දහමකට යොමු කිරීම. අඩු ගානේ gedara unath දානමානයක් දෙන අවස්ථාවේදී අනිත් අයට හිතවත් හැටි කියලා එයාට අතගස්සලා එහෙම නෑ අපේ ගෙවල් වලින් එහෙම තියෙනනේ සාමාන්‍ය දානයක් අදලා අනිත් අයට අතගස්සලා කැමති නැති අයට උනත් එන්න කියලා අතගස්සලා එයා සම්බන්ධ කරන එක පාරම දෙමිට සමහර කැමති වෙන්නේ නෑ. එහෙම තමයි ඒ කියන්නේ මේ මහගට එන්න එකපාරේ ඉන්නේ නැහැ. ඇත්තෙම සාමාන්‍ය කෙනෙක් විතරනේ දැන් බුදුහාඳුරන්ගේ කතාවක් තියෙනනේ ওই ජෝතිපාල කියලා මානවකෙක් ගැන. දැන් අපේ බුදුහාඳුරු දැන් ගෞතම බුදුහාඳුරු මේ අන්තිම ආත්මය ඉපදෙන කලින් ඊට ඉස්සෙල්ලා ලෝකෙ හිටියේ කාශ්‍යප කියන බුදුහාඳුරු. ඒ කාශ්‍යප බුදුහාඳුරුන්ගේ කාලේ හිටිය ගටිකාර කියලා මේ තරුණේ. ඒ ගටිකාර හරිම ධාර්මික කෙනෙක්. ගටිකාර මේ ඇත්තෙම හුඟක් හිත දිනු කරපු කෙනෙක් බනහලා මේ නමුත් මහණුනේ නැහැ. ඇයි නෝනේ? මහණුනේ ඇයි? එයාගේ අම්මට හද දෙන්නම අන්දයි. ඔය අම්මට හද දෙන්නට සලකන ඕන නිසා මෙයා මහණුනේ නැහැ. නමුත් මෙයා අනාගාමී වෙලා හිටිය කෙනෙක්. සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ළඟට ආවිල්ලා හිටිය කෙනෙක්. ඉතින් මෙයාගේ යාළුවෙක් හිටියේ ජෝතිපාල කියලා. ජෝතිමාලික යාළුවෙක් ඉතින් මේ යාළුවට නිතරම කිව්වා මේ බුදුහාමුදුරුවෝගේ පහල වෙනින්න යම් බණහන කියලා. නමුත් මෙයා කැමතුණේම නෑ. කිව්වා කැමතුණේම නෑ. දවස් හතක් කිව්වා කොහමහරි මේ බුදුහාමුදුරුව වැඩ සිටියේ විහාරස්ථානයේ කිට්ටුව ගඟක් තියෙනවා. දවස් හතක් කිව්වා අපි ගඟට යමු නාන්න කියලා. කියන්නේ. ඔව් අර යනවා කියන නොකිය ගඟට යමු නාන්න කියලා කිව්වා. ඊපස්සේ දෙන්නෙක්ම ගඟට ගියා ඔය නාන්න යමු කියලා. ඊපස්සේ ගඟෙන් නෑවා. නාලියවරේලා ඊට පස්සේ සුදපයිතුරු වුණාට පස්සේ මෙයා අර යාළුවගේ කොණ්ඩෙන් ඇදගෙන යන්න සූදානම් වුණා මේ බුදුහාමුදුරන් ළඟට බලෙන්ම. දැන් කැමති නැහැ නේ යන්නේ බලෙන්ම ඇදගෙන යන කොණ්ඩෙන් ඇදලා යන්න කියලා. ඊට පස්සේ මේ යාළුවා ටිකක් බුද්ධිමත් කෙනෙක් ඉතින් නිකම්ම කෙනෙක් නෙවෙයි. එයා බැලුවා මගේ යාළුවා මට කවදාවත් නරක දෙයක් ජීවිතේ කියලා නැහැ. ගටිගාර කවදාවත් මෙහෙම මට නරක ජීවිතේ කියලා නැහැ මෙයා. මෙච්චරම මට බල කරන්නේ මොකක් හරි අර්ථයක් මෙතන තියෙනවනි කියලා. හා එහෙනම් යමු කියලා දෙන්නෙක්ම ගියා ඊට පස්සේ. ගියාට පස්සේ මේ ජෝතිපාල බනහල මහණුණා. ඒ කියන්නේ අරයා මහණුනේ නෑ යාළුවා. මෙයා මහණුණා. ඔව් මහණ වෙලා ඉතින් ගුණධම් රැකලා තවත් ඉද දිනු කළා. ඒ ජෝතිපාල කියන්නේ කවුද දන්නවද? අපේ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ දැන් බුදු වෙන්න කලින් ආතු ඔව් බුදු වෙන්න කලින් ඊට කලින් බුදුහාඳුරන්ගේ කාලේ වන විට අර වගේ චින්තනයක හිටියේ. අච්චර පාරමිතා පුරලා අසංඛ්‍ය කල්පලක්ෂ හතරක් වුණත් ඇතැම් විට ඒ නියම මගට එනකම් පොඩ්ඩක් රෝණ සයිඩ් එක යන්නේ. ඒක තමයි ස්වභාවය. ඊට පස්සේ අර බුදුහාඳුරන් ළඟදී නියත විවරණ අරගෙන ඔක්කොම වැරදි ගෙතින්දි කරගත්තා ඊට පස්සේ. ඒ කියන්නේ මේ ආසභාවේ මේ බුදුහාඳුරන්ට කලින් බුදුහාඳුර කියන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ බුදුහාඳුර වෙන්න ඉන්න කෙනා මේ මේ යාළුවා. ඊට පස්සේ බලන්න මේ ගටිකාර දැන් මෙයා අහලා තියෙනනේ සිද්ධාත් කුමාරය පැවිදි වෙනකොට සිවුරු පිරිකර දුන්නේ කවුද කියලා. කවුද දුන්නේ? සිද්ධාත් තාපසතුමාට ගටේ සිවුරු පිරිකර දුන්නේ ගටිකාර නම් මහ බ්‍රහ්මයායි කියලා අහලා තියෙනනේ. ගටිකාර ඒ ගටිකාර තමයි අර නෑ නෑ යාළුවා. ඒ යාළුවා තමයි දැන් බ්‍රහ්ම ලෝකේ ඉඳලා මේ මගේ යාළුවා දැන් බුදු වෙන්න හදනවා කියලා මෙයාට සිවුරු පිරිකර දුන්නේ. ඒ විතරනේ යාට දේශනා කරලා සූත්‍ර ගාහනක් තියෙන මගේ මේ පැරණි. ඔය ඇත්තෙන්ම ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ගටිකාර ඒ නමින්ම තමයි ගටිකාර බ්‍රහ්මයේ හැටියට දැන් ඉන්නේ බ්‍රහ්ම ලෝකේ. තාමත් ඉන්නවා යා. තාමත් ඉන්නවා. දැන් රහත් වෙලා කියලා කියන්නේ. අනාගාමී බ්‍රහ්ම ලෝකේ කියලා දැන් ඒ රහත් වෙලා ඉන්න නමුත් එදා බලන්නේ යා එදා අනාගාමී වෙච්ච කෙනා තාම සසර ඉන්නවා. මේ කෙස් රැටියෙන් ඇදගෙන ගිහපු යාළුව සම්මා සම්බුදු වෙලා පිරුවන් පාන සුත්‍රය. එහෙම සසර ගමනක් කියන්නේ. ඒ විතරක් නෙවෙයි ඇත්තෙම දැන් බුදුහමෙන් සූත්‍ර රාශියක් තියෙනවා. මගේ මේ පරණ යාළුවා එදා මෙහෙම යනකොට ඒ යන්න කැමැති වුණා. එහෙම එකන් ගිහපු මගේ යාළුවා දැන් බුදු වෙනවා කියලා බුදු වෙද්දී උනත් බලාගෙන හිටියේ සිද්ධි එහෙම. වා සතුටුණා. මේ නිතරම යාට ඒත් එක කරපු සාකච්ඡා ගානක් තියෙන සූත්‍රවල. කටිකාරත් එක කරපු සාකච්ඡා. ඉතින් මේ බැඳපු බවක් නම් ඇත්තෙම සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඉතින් ගෞරව කරන්න නැති ගෞරව කිරීම ගැටලුවක් නැහැ. මේ අර යාළු බව යාළුවෙක් වගේ තමයි ආශ්‍රය කරලා තියෙන්නේ. තාම ඉන්න ගටිකාර තාම බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. අපි හිත දිනු කරොත් අපිට ගටිකාර මුණ ගැහෙන්න පුළුවන්. මේ මුණ ගැහෙන්නේ ඇත්තෙම හුඟා අපි නිතරම හිතන දේක් තමයි ඇත්තෙම. මේ ඔය හිත දිනු කරොත් අපිට හුඟාක් අපේ යාළු මිත්‍රයන් මුණ ගැහෙනවා ඇත්තෙම. දැන් අපි අම්මා තාත්තුණත් අපිට ඉන්න තැන් වලට යන්න පුළුවන් මට්ටමක් තියෙන සමහර අවස්ථාවලදී හිත දිනු කලේ මට්ටමකට ගත්තොත් බැරි නැහැ ඇත්තෙම. ලොකු උත්සාහයක් දරුවොත් අපි මේ යෑමට සම්මතතියකට පුළුවන් යම් මට්ටමක්. අපේ ඇත්තෙම එතකොට හිතන මේ මේ ආත්මය අම්ම තාත්තා විතරක් නෙවෙයි ඊට පාව ආත්ම වාසිය ගණන් අම්ම තාත්තා වෙච්ච අය තව ඉන්නවා. එතකොට හිතනවා අනේ මේ කාටත් ලෝකෙ පිහිට වෙන්න ඕන කියලා. ඇතැම් විට දැන් අපේ මේ ආත්ම භාවය අම්ම තාත්තා ආත්ම භාව පහක විතර වෙන්න පුළුවන් අම්ම තාත්තා වෙලා තිබුණේ. නමුත් දැන් ඉන්න අල්ලපු ගෙදර මිනිස්සු ඇතැම් විට ආත්ම භාව 100කදී අම්ම තාත්තා වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තමයි. ඔව් එන්ෂන් මේ සම්බන්ධතාව තියෙනවා. එතකොට ඇත්තෙම එතකොට අපි එතකොට ලක්ෂණය තමයි දැන් බුදුවරයේ ලක්ෂණන්නේ ඒක. එතකොට තමන්ගේ කෙනාට ඒ කියන විශේෂත්වයක් දක්වන්නේ. එතකොට මුළු ලෝකෙටම පිහිට වෙනවා. ලෝකෙම මිනිස්සු සුගතිගාමී වෙනවා දකින්න කැමතියි. මොකද මේ හැම දෙනෙක්ම තමන්ගේ අම්මා තාත්තා වෙලී හිටිය අය. හැම දෙනාම සසරේදී තමන්ට කිරි දීලා දහඩියෙන් මහන්සියෙන් කිරෙන් ලෙහින් දහඩියෙන් පෝෂණය කරවයි කියලා යාර පේනවා. අන්න එතකොට තමයි සමානාත්මතාවයකට එන්නේ. එතකොට තමයි අර අගතිගාමීත් මිදෙන්නේ. දැන් අපි අගතිගාමීත් එම්ම දැන් අපේ දරුවෝ මේ පොඩි තැනක් විතරක් පේන නිසා අපි එදෙන්ට විතරයි ફોકસ කරන්නේ කොයි වෙලෙම. නමුත් අර මට්ටම ආපු ගමන් අපි ගෙදරට වඩා ඉහළ මට්ටමකින් ඈතට බලන ලෝකෙ දියන. එතකොට තමයි අනිත්‍යගේ දුකත් මගේ දුකක් විදිහට පේන ගන්නේ. එතකොට මෙන්න මේ විදිහට එම්ම අපේ ආකල්පෙම වෙනසක් වෙන්නේ. මේ හැම දෙයකම වෙන්නේ අපි ලෝකේ හිතන ගතිය මේ ආකල්ප ඇති වෙන්න ඇති වෙන්න අපේ හිතේ දැනට තියෙන මේ බැඳීම සහ හිරවීම අඩු වෙනවා ටික ටික. දැන් අනිත් වෙලා කෙනෙක්ගේ වෙනුවෙන් කැපවීමක් කරන්න අවශ්‍ය වෙච්චලදී අපි කැප වෙනවා ඇත්තෙම. අපි දන්නව මේ වගේ බොහෝ දෙනෙක් අපට සසරේදී පිහිට වෙච්ච අය තමයි වඩා වඩා ඉන්නේ කියන එක. දැන් සාමාන්‍ය වෙලාවදී අපට පේන්නේ අනේ මේ ආත්මභාවයේදීම අපට අනිත්‍ය උදව් කරනවා නේද කියලා. ඒක විතරක් නෙවෙයි. ඊට වඩා ගැඹුරට යනවා මේ සසරෙදිම තමන්ට පිහිට වෙච්ච පිටසක් කියන එක තමන්ට පේන ගන්නවා. එතකොට පළවෙනි දේ තමයි චිත්ත පීඩ ඇති වෙනකොට දැන් මේ ටික ඇතුළත් වෙන්නේ විතක්ක සංඨාන කියන සූත්‍රය. අපි මීට කලින් ඒ සූත්‍රය සාකච්ඡා කළා ඇත්තෙම. නැත්තම් ඇවිල්ලා හිටියේ නැහැ එදා. අපි අනිත් අයට ඒ සූත්‍රය සාකච්ඡා කළා විතක්ක සංඨාන කියන සූත්‍රය. ඈ? ගිය සතියේ කලින්. ගිය සතියේ මමත් හිටියේ නැහැ ඇත්තෙම. මේ ගිය සතියේ කලින් අවස්ථාවක නර නාපු නැති කාලේ ටික දවසක්. ඒක අපි සාකච්ඡා කරා විතක්ක සංඨාන කියන සූත්‍රය. ඒකේ තියෙන කරුණේක නොහිටියට කමන්නේ දැන් සාකච්ඡා කරනවා අපි. ඒ කියන්නේ හිතට චිත්ත පීඩාවක් ආවහම කොහොමද හිතෙන් පාලනය කරන්නේ කියන එක. දැන් උදාහරණයකට තමන්ට ද්වේෂ සිතුවිල්ලක් ආවොතින් අමනාපයක් ආවොතින් ඒ අමනාප සිතුවිල්ලට වඩා වෙනස් සිතුවිල්ලක් හිතට ගන්න කෙලින්ම. දැන් හිතට අමනාපයක් නම් ඇතුළේ තියෙන අපි මෛත්‍රිය වඩනවා. දැන් කෙනෙක් ගැන අමනාපයක් නම් අපි එයාට මෛත්‍රිය වඩනවා. එතකොට කෙලින්ම අර සිතුවිල්ලට වඩා වෙනස් සිතුවිල්ලකින් අරකට පහර දෙනවා අපි. ඒක තමයි මේ අඤ්ඤ චිත්ත කියලා කියන්නේ. අඤ්ඤ සිතුවිල්ලක් කියන එක. වෙනස් සිතුවිල්ලකින් අරක ඇප්ලයි කරනවා. අර තියෙන එකට වඩා ඉහළට යනවා. දැන් මෙතන අන්ධකාරය තියෙනවා. අන්ධකාරය වෙනකොට අපි ලයිට් පත්තු කරනවා. ඒකට අන්ධකාරය නැති වෙනවා. අන්න ඒ වගේ තමයි ඇත්තෙම අපේ හිතේ ලෝභ දේශ මොහ කියන අඳුරක් ඇත්තෙම. ඒකට බුදුදහමේ කියන්නේ කන්න ධම්ම කියලා. කළු ධර්ම කියලා. හිත කළු පාට වෙනවා. හිතේ තියෙන ලස්සන නැති වෙනවා. එතකොට අන්න ඒ ඊටකොට ඊට විරුද්ධව තියෙන ආලෝකය තමයි සුදු පාට තමයි අර කුසල සිතුවිලි අපේ සිතට අරගන්න එක. ඒකට ඉතින් හොඳ සීකල වනාක් තමන්න තියෙනට ඕන. නැත්තම් තමන් අර උඩ ගිහිල්ලා මේ වෙලා රස්න වෙලා බැන කියාගෙන ගහ කොටාගෙන උඟක් දොර ගිහිල්ලා. ඊට කලින්ම තමන් මේක දැනගත්තොත් තමන්ට ඒ සිතුවිල්ලට වඩා වෙනස් සිතුවිල්ලක් හදන්න පුළුවන්. ඕක තමයි පළවෙනි පියවර. පළවෙනි පියවරනේ ඕක කීපයක් තියෙනවා. දැන් තාක්ෂ ඔය එකක් හැටියටයි කියන්නේ. ඊළඟ දේ තමයි අර පිළිබඳව ආදීනව හිතනවා. දැන් අර පළවෙනි එකට උදාහරණයක් කියනවා දහමෙහි. හොඳ ලස්සන කාරණයක්. හරියට වඩුවෝ වඩු මහතුරු මේ ඔය වඩු බාණ්ඩ ලී බඩු හදනකොට ඇණයක් අයින් කරන්න ඕන නම් දැන් මෙතන ඇණයක් තියෙනවා නම් ඇණේ අයින් කරන්න මොකද කරන්නේ? වෙන ඇණයකින් අතෙන්ද ගහනවා. යහුවට පස්සේ අර ඇණේ හැබැත්තෙන් යනවා. එහෙම තමයි ඇණේ ඉවත් කරන්නේ. අන්නේ උපමාව තමයි බුදුහාමුදුරුවෝ මෙතන යෝජනා කරලා තියෙන්නේ. අපේ සිතුවේට ලෝභ සිතුවිල්ලක් තියෙනකොට පරිත්‍යාගයේ දන් දීමෙන් අර සිතුවිල්ල අයින් කරගන්න. අපේ හිතේ යමනාපයක් නම් තියෙන තරහක් නම් මෛත්‍රිය කියන ඇණෙන් ගහලා අර ඇණේ අයින් කරනවා. අන්න ඒ වගේ එකක් කියන්නේ. එතකොට ඊළඟ දේ තමයි තම සිතට අර අකුසල සිතුවිලි එනකොට ඒ වගේ ආදීනව හිතනවා. ලෝභයක්, දේශයක්, මාන්නයක්, ඊර්ෂ්‍යාවක් එනකොට අපි හිතනවා නේ මේක ආදීනව ගැන. අපේම හිතට නේද මේ චිත්ත පීඩාවක් එන්නේ කියලා. උදාහරණයක් කියනවා බුදුහාමුදුරු හරි ලස්සන උපමාවක්. යම් කිසි කෙනෙක් කියනවා හරි හොඳට නාලා හොඳ අලුත් මැදුම් ඇඳලා වස්ත්‍රාභරණ ඇඳලා සුවඳ විලෝම් ගලවගෙන යම් කිසි කෙනෙක් ඉන්නවා. ඉන්න වෙලාවේදී යම් කිසි කෙනෙක් මොකද කරන්නේ? මෙයාගේ කරට ගෙනක් දානෝ මැරිච්ච සතෙකුගේ කුණක් ගැට ගහලා කරට ගෙනක් දානෝ. අන්න ඒ වගේ හිතන්න අපි ලස්සනට හොඳට ඇඳුම් පැළඳුම් ඇඳලා පිරිසිදු වෙලා ඉන්න වෙලාවක අපේ සිතට අකුසල සිතුවිල්ලක් එන්නේ ඒම ගැනත් එහෙම හිතන්න කියලා. අර මැරිච්ච සතුගේ කුණක් ගෙනත් දැම්ම වගේ අපේ හිතේ අපේ මේ කයේ තියෙන ලස්සනකම නැති වෙනවා අරදී අපි සිද්ධ આવට පස්සේ. අන්නේම හිතන්න කියලා. ඒක තමයි ආදීනව හිතන්න කියලා කියන්නේ. හිතක සම්ඨාන සූත්‍රයේ තියෙන. එතකොට සිතුවිල්ලක් එනකොටම හිතන්න මෙන්න මේ දැන් අපිට සුද්ධයක් තමයි දැන් මේ දාන හදන්නේ මම ඔබට අහුවෙන්නේ නැහැ කියලා කොහොම හරි වේරෙන්න ඕනේ කියලා. තමන්ගේ මේ ලස්සන ශරීරය කැත කරගන්න හොඳ නැහැ සිත මේ අපිට සුදු කරගෙන. මේකයි. ඊළඟ දේ තමයි සිතට පැමිණි අකුසල සිතුවිල්ල සහ මුලින්ම මෙනෙහි නොකර සිටීම. කෙලින් මේක මෙනෙහි අමතකම කළා දානවා. මේ යම් කිසි කෙනෙක් කවුරු හරි බැනලා තියෙනවනම් දැන් අපි මේකට උපක්‍රමයක් ඇත්තෙම. ඒක නොසිතාම ඉන්නවා. අමතක කිරීම නෙවෙයි ඒක නොසිතා වෙන දේවල් කරනවා තමයි. ඒක ඕනනම් වෙලාවක මතක් කරගන්න පුළුවන්. නමුත් මතක් කරනකොට උනා දන්න දැන් මේ මගේ සිතයි සිහි කරන්නේ ඒ සිද්ධිය දැන් ඉවරයි කියන එක දන්න ඔයා. ඒක සිතුවිල්ල හිතන වාර ගන්න වැඩි වෙන තමයි අපි අයනසෝ මනසිකරණ එක සිහිවරොත් තමයි ඒක නැවත අකුසලෙන් බවටපත් වෙන්නේ. ඒකම තමයි වැඩි වෙනවා ඇත්තෙම. ඒක පැතිරිලා යනවා පිළිකාව වගේ තව. ඒ නිසා හිතෙන්ට අහුවෙන්න හොඳ නැහැ. සිහි කරත් කමන්නේ සිහි කරනකොට හරියම කල්පනාවෙන් සිහි කරන්න දැන් මම මේ මනසයි සිහි කරන්නේ දැන් ඒ සිද්ධිය ඔක්කොම ඉවරයි කියලා. එයාට හැදැම්මිට ඒ කරපු දේ කෙනාට ඒක මතකවත් නෑ දැන්. හැදැම්මිට ඒ කරපු කෙනා ජීවතුන් අතරත් නෑ සමහරට. එයා දන්නේත් නෑ ඒක දැන්. ඒ නිසා අපි ඒක මතක් කර කර අපි දුක් විඳින හොඳ නෑ ඒක. සිහි නොකරින්න එක අනිද්දේ තමයි දැන් කුසල කරපුවට පස්සේ කුසල හිතන්නට ඕන. තමන් කරපු පින්කම් ගැන අනිත් අය කරපු උදව්පකාර ගැන ඒව දිග දිගට සිහි කරන්න. ඒව සිහි කරන අර පින නැවත කරනවා වගේ ඒක වැඩි වෙනවා. ඒක තමයි පින්කම් වල ලක්ෂණය. ඔව් ඔය හේතුන් දැන් දාන දෙන එක ගැන දැන් මාසික දාන දෙන එක හැමදාම හිතන්න අපි මේ මාසිකව දාන දෙනවා කියන එක හැමදාම හිතන. එතකොට ඒ හිතන මොහොතක් පාසම අලුතෙන් දානයක් දුන්නා වගේ. ඒකයි. වැඩි වෙනවා ඒක. වැඩි වෙන පැත්තත් ඒ වගේ අර පැත්තෙන් හානි වෙන පැත්තත් අර විද්‍යමයි. ඔව් ඒ ගැන හිත හිත අරකින් අරකින් මුලවට පත්තල හිටියොත් ඒ දුක ආයයි එනවා වැඩි වෙනවා ඒක. ඔව් දැන් ওই පින්කම් වල අනිසංසන්නේ එක තමයි පින්ක ස්වභාවය තමයි. දැන් අපිට දැන් මේට අපි භාවනා කරන වෙලාවක වුණා කෙලින්ම හිතන දැන් තමන් අනුරාධපුරේ රුවන්වැලි සෑලඟට එමු ගිහපු මතකයක් තියෙනවා නම් කෙලින්ම හිතන දැන් මේ රුවන්වැලි සෑලඟ ඉන්නේ කියලා. රුවන්වැලි සෑලඟ ඉන්න ආකල්පෙම ගන්න පුළුවන් කෙලින්ම. එතන විදියටම භාවනා කරන්න පුළුවන් ඒ පරිසරයේ හුළඟ ඒ හඳ පාන පායල තියෙන වෙලාවක මම දැන් භාවනා කරන්න කියලා තමන් කැමැතිම තැනකේ සිටුේෂන් එකට යන්න තමයි. එතකොට ඒ කුසලයේ එහෙම ගන්න පුළුවන්. මානසික ගැන හැම දෙයක් ඇත්තෙන්න. දැන් ඒ නිසා තමයි දැන් මනස කියන එක සම්පූර්ණ මායාකාරී දෙයක් කියන්නේ ඒකයි. ඒකම නිවන් දකින්නත් පුළුවන් ඕනනම්. ඔව් හරියට හරියට ફોකස් දැන් උදාහරණයක් හැටියට ගත්තොතින් එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ භාවනා කරන වෙලාවේදී මාරේ ඇවිල්ලා මාරේ කියලා නෝ වසවර්ත මාරේ කියලා මාර දිව්‍ය පුත්‍රය කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන්. එයා ඇවිල්ලා නිකන් විවිධ විදිහේ කරදර කරන්න ගත්තා. ඊට පස්සේ මේ හාමුදුරුව කිව්වා මෙයා හාමුදුරුව හඳුනාගත්ත මේ මාරේ ඇවිල්ලා තියෙන කෙනා මාරේගේ ලක්ෂණය තමයි අනේ ආධ්‍යාත්මික දියුණුව වෙනට බාධා කරනවා. මොනව හරි දෙයක් නෑ බුදුහමරේ දෙමිට බණ කියද්දී හරකෙක් විදියට යනවා ශාලා මැදින් සමට මඩ ගාගෙන. බුදුහමරේ දන්න මෙයා කියලා. ඒ වගේ ඇතැම්මිට හොඳට ලස්සනට ස්වාමිනාහසේ කෙනෙක් මිදුලතු ගාලා තියෙනවනේ ඇතැම්මිට බල්ලෙක් විදියට එන අර පවුරු ගන්න ඔක්කොම ඩිය. අර එයා හිතට කම්පාටපත් කරනවා. එහෙම උගාසි දෙමු කළා තියෙනවා. දැන් මේ හාමුදුරුව මෙහෙමයි ඉන්නකොට භාවනා කරනකොට කරදර කරනකොට මේ හාමුදුරුව දැනගත්තේ මේ මාරේ කියලා මෙයා මාරේට අභියෝගයක් කළා. හා ඔයා දක්ෂයෙක් නේ. ඔයාට පුළුවන් නම් බුදුහමරේ රූපයක් නිර්මාණය කරන්න කියලා. මවන්න කියලා. මෙයා ඒ වගේම නිර්මාණය කළා බුදුහන් රූපයක්. මෙයාගේ එකපාරටම කරේ අර බුදුහන් රූපය මෙනෙහි කළා. ඒකම වඩලා බුදුගුණ වඩලා හිත මෙනෙහි කළා රහත් වුණේ කියලා. අර මාරේගෙකින් ඔව් අරගේ ප්‍රසාදය ඇති කරගෙන ඒ තුලින්ම හිත එක කරගෙන චිත්ත සමතයක් ඇති කරගෙන චිත්ත සමතය ඊට පස්සේ විපස්සනාවට මෙනෙහි කළා. ඒකම අරමුණු කළා රහත් භාවයට පත් වුණා. මාරේට ලොකු ඇත්තම යහපතක් වෙන්නේ නැහැ ඒකෙන්. යට යම්කිසි ඒ ගැන හිතුවොත් අනේ මේ රහත් උනා කියලා හිතුවොත් යට කුසලයක් වෙනවා. නමුත් එයා යදාසින් නෙමෙයි කලේ. ඔව්. එතකොට එයා සතුරුනොත් යටත් පිනක් වෙනව නැත්තේ නැහැ ඇත්තෙම. නමුත් එයා හිතුවොත් අනේ මට මේ මම්මු කරේ මෝඩ වැඩක් කියලා හිතුවොත් ඒ පින වෙන්නේ නැහැ යට. ඒකයි. එතකොට දැන් ඇත්තම මේ කියන්නේ මේකයි. මේ අපට බාහිර පේන දේ බුදුදහමේ හැටියට මේක සම්මුති සත්‍ය හැටියට නිමරදී නමුත් මේක යථාර්ථේ නෙවෙයි ඇත්තෙම යථාර්ථේ නෙවෙයි මේක. නමුත් මේ සත්‍යයට වඩා ගැඹුරු සත්‍යක් ලෝකේ තියෙනවා. එතෙන්ට යන්න මේකත් උපයෝගී කරගන්න පුළුවන් ඇත්තෙම. දැන් මේ ශාලාව කියලා ගත්තට අපි සම්මුති ලෝකයේදී මේ අපට මිනිස්යන් හැටියට අපිට මේක ශාලාවක් වුණාට සමහර අමනුෂ්‍යයෙකුට මේක ශාලාවක් වෙන්නේ නැහැ. සමහර ප්‍රේතෙක් භූතෙක් වෙන ශාලාවක් මෙතෙන්ට ආවොත් එයාට මේ පිටින් යන්න පුළුවන් එහාට. එයාට මේක බාධාමක් වෙන්නේ නැහැ. අපේ මානසික අපි කරපු මානසිකත්වය අපි දිනු කරපු මානසිකත්වයට අනුව අපිට මෙතන යන්න බෑ. අපිට මෙතන ලස්සනට මේ සිටුවෙල පේනවා. ඒ කියන්නේ අද අපට පේන මේ ඇහැ අපිට කර්මානුරූපව නිර්මාණය කළ තිබු ඇහැක් මේ තියෙන. මේ කර්මානුරූපයක් මෙතන වෙනස් වෙච්ච ගමන්ම මේ පේන දේවල් වෙනස් වෙනවා. මේ දේ නෙවෙයි පේන්නේ අපිට. ඇත්තම සාමාන්‍ය විද්‍යාඥයෝ ඔක්කොම පරීක්ෂණ කරන්නේ මේ පේන හැට සාපේක්ෂව. නමුත් මේ පේන හැ මේ කර්මයෙන් උපයලා දීපු එක හැමදෙනාටම සමාන වගේ පේනනවා. හැමදෙනාගේම කර්ම එක මට්ටමකට සමාන නිසා. නමුත් ජම්ස් කියන්නේගේ කර්ම වෙනස් වෙනවා. ඉතින් එයාට මේ පේන තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙනවා. එයා පරීක්ෂණ කරන්නේ වෙනත් දයක්ගෙන ඊට පස්සේ. එතකොට මෙතන අපි කිව්ව අසති කියන්නේ මෙනෙහි නොකර සිටීම. ඒ නිසා හැකිතාක් තමන් ජීවිතයේ අකුසල සිදුවෙන පැති දේවල් මෙනෙහි නොකර ඉන්නට ඕන. ඒ වගේම කුසල වැඩිපුර සිදුවෙන දේවල් වැඩිපුර මම මෙනෙහි කරන්න ඕන. තමන් දෙම අපි වෙන සලකපු හැටි, අසරණ කෙනෙකුට උදව් කරා නම් ඒවා, ස්වාමීන් වහන්සේට දානය පූජා කළ තිබුණා නම් ඒවා, ඒවා නිතර නිතර ජීවිතේ හිතන්න. හිතන්න ලොකු බැබලීමක් කුසලයේ වැඩිවීමක් වෙනවා තමන්ගේ ජීවිතේ. එතකොට මෙන්න මේකත් තමන්ට එදිනෙදා තමන්ගේ මානසික ගැටලු දැන් මේව නිතර හිතනකොට ඇත්තෙම අර අනිත්‍යයේ අඩුපාඩුකම් ගැන හිතන්න, ඇඟේ පදේ පොඩි පොඩි දුර්වලතාවයන් ගැන එච්චර හිතන අපට වෙලාවක් එන්නේ නැහැ. ඒකෙන් කියන්නේ ප්‍රතිකාර නොගෙන්නේ නේ කියලා. ප්‍රතිකාර ගන්න හොඳට. නමුත් ප්‍රතිකාර ගන්නවට වඩා අපි ලෙඩේ ගැන කොච්චර හිතනවද නේ? අපි මානසිකව හුඟක් දුක් වෙනවා ඇත්තෙම. ඒ නිසා ප්‍රතිකාරයට ප්‍රතිකාර ගන්න ගමන් අපි ඊට වඩා ඉහළම කුසලයක වැඩිපුර හිතට සතුට ඇති වෙන පැත්තක අපි නිතර යෙදෙන්නේ. ඒකයි. ඇත්තම ශරීරය කොච්චර නිරෝගීව තිබුණත් අපේ හිතෙන් අපි දුරවල නම් ඉන්නේ අර ශාරීරික සුවයත් අපිට නෑ ඇත්තම. ඒ නිසා මේක තමයි ආරෝග්‍ය පරමලාභා කියලා කියන්නේ ඇත්තම නිරෝගීකම කියලා මෙතන කියන්නේ ඇත්තම මානසික නිරෝගීතාවයමයි. මානසික නිරෝගීතාවය තමයි මානසික නිරෝගීතාවය තියෙනකොට කායික වශයෙන් තියෙන රෝගීතාවයෙන් එච්චර තමයි දැනෙන්නේ නැහැ ඇත්තෙම. ඒක තමයි යටපත් කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඊළඟ දේ තමයි සිතට අසහනය ගෙන දෙන සිතුවිල්ලේ මුලට ගොස් එය නුවණින් වෙනෙහි කිරීම. ඒ කියන්නේ තමන්ගේ කලබල ගතියක් තියෙනවා නම් දැන් මෙතන මේ සූත්‍රෙම විතක සංඝාන සූත්‍රෙම කියනවා. තමන් එහෙම වේගෙන් ඇවිදිනවා නම් හිතන ඇයි මම වේගෙන් යන්නේ මම පොඩක් හිමි යන්න ඕනේ කියලා. හිමි යනකොට හිතන්න මම යන්නේ මොකද මම හිට ගන්න ඕන ටිකක්. හිට ගන්න ඉන්නකොට කියන වාඩි වෙනවා ටිකක්. වාඩි වෙලත් ඉන්න එයා හිතේ ඒ එන සිතුවිලි පොඩ්ඩක් මෙනෙහි කරන මොකද දැන් මේ වෙන්නේ යන්නේ කියලා. හිතට අසහන දෙන මට්ටමක් හිතේ තියෙනකොට ටිකක් අර සිතුවිලි මුලට යනවා. මොකද්ද මට මේ කලබලයට හේතුනේ? මොකද්ද මේ චිත්ත පීඩාවට හේතුනේ කියලා අර හිතේ අර සිතුවිලි මුලටම ගිහිල්ලා ඒක මෙනෙහි කරනකොට තේරෙනවා ඉතාව මේ සුළු දෙකින් තමයි Tamanට මේ තත්ත්වය ඇති වුනේ කියලා. ඒගෙනුත් Tamanට මේ චිත්ත පීඩාව නැති කරගන්න පුළුවන්. ඇත්තම දැන් ඈ ඇත්තම මේකයි. දැන් අපි ජීවිතේ හිතන්නේ වැඩ කළ ඉවර වුණාට පස්සේ සතුටක් කියලා නේනේ. වැඩට ගියාට පස්සේ දැන් උදේ හිතනවා වැඩට ලේසුණාට පස්සේ සතුටේ කියලා. වාහනේ නැගිට පස්සේ හිතනවා ගමනාන්තයේ ගිහිලි වුණාට පස්සේ සතුටේ කියලා. වැඩට ගියාට පස්සේ හිතනවා වැඩ ඉවරුණාට පස්සේ සතුටේ කියලා. වැඩ ඉවරුණාට පස්සේ හිතනවා ගෙදරවදින් සතුටේ කියලා. ගෙදරවදින් සතුටේ ඉන්නවා රෑ නිදර ගියාම සතුටේ කියලා. නිදා ගන්නකොට හිතන උදේ ආයි වැඩට ගියාම කියලා හිතනවා. ඇත්තෙන්ම කවදා අපි සතුට වෙලා තියෙන්නේ? ඇත්තෙන්ම වැඩේ කරද්දී තමයි සතුට කියලා කියන්නේ. වැඩ කරන මොහොතේම සතුට වෙන්නේ, ඒ කරන වැඩේම සතුට වෙන්නේ. ඔව් දැන් මෙතන ඉන්නවා නම් ගෙදර ගිහිල්ලා කරන එක ගැන දැන් හිතේ තින්නේ බදරුව ගැන. දැන් මෙතන ඉන්න. ඔව් දැන් ඒක හිතුවා කියලා 아무 වෙනසක් වෙන්නේ නැහැ. දැන් උපරිම මෙන්න මේ මොහොතත් එක ජීවත් වෙන්න. වාහනේ යනකොට පුළුවන් නම් මට අපිට ලක්ෂණ ලයිට් ටිකක් බලමින් අනතුරක් නොවන විදියට ඒ එතන යන්න. දැන් පාරවල නම් කොච්චර මල් හැම වගා කරලා තියදනි ගස් ලාසන දකපල. ඇයි මේ කපලා තියෙන්නේ? මේ යන මිනිසුන්ට සතුට දෙන්න නේනේ. අපි හිතලා තියදැත්තේ මේක. විශාල වීදමක් කළ නගර සභාවෙන් ඇතැම් මේට සිටි එකෙන් ඒ විශාල දෙයක් කරන්නේ. දැන් පාරවල උනත් බලන්න ඇතැම් මේට සමහර පාලම් වල මලුත් ඇඳලා තිනු ලස්සනුනේ. ඒ නැත්නම් අපිට මේ බලන්නත් එක මිනිකන් නෙවෙයි. ඒ හැම දෙයකින්ම ඒ මොහොතේ සතුට ලබන්නේ මේ ටික තියෙන්නේ. දරුවේ පොඩි කාලේ නම් පොඩි කාලේ දරුවගේ සතුට වෙන්න. දරුසුරතල් බලලා ඒ කාලේ සතුට වෙන්න. වාහනේ යනකොට නම් වාහනේ ගිලි වුණාට පස්සේ කියලා හිතන්න එපා. වාහනේ යද්දි පුළුවන් නම් සින්දුවක් අහන්නත් යන්න ගැටලුවක් නෑ. හොඳ දෙහැම සින්දුව. තමන් කැමති එක. මේ ඒ වගේම වටා පිටාවෙ ටිකක් බලලා යන කෙනෙකුටත් සංඥාවක් දීලා සැලුවට් එකක් උනත් ගහලානේ කමන්නේ සතුට වෙන්න. ඔව්. ඒ වගේම පුළුවන් යන වෙලාවෙ නිතරම ඉස්සරහින් තව කෙනෙකුට දාන්න අවස්ථාවක් දෙන්න. ඔව්. එහෙම දැම්ම කියලා ගැටලුවක් නෑ. ඊළඟ එකේදී අනිත් පැත්තට අනිත් ලයින් එකට. බය වෙන්න එපා. තමන්ට පාරක් වෙන්නේ නෑ. ඒ නිසා මේ දාන අවස්ථාව මග අරන් ඉපේ. යා හරි සතුට වෙනවා 얘ගෙන. අපි මේ chance එක දුන්නට පස්සේ එයාට හරි සතුටක්. එයා හැමතෙම දිගටම එලෙන්නේ ඉන්නේ නැහැ. එයා කෙලිම මාරු කරනවා 이거. මාරු කරන විතරක් නෙවෙයි. යා විතරක් නෙවෙයි. එයා ඉස්සරහ එක්කන දෙනම මාරු කළා අපට හුඟක් අර දෙනම පසු කළ යන පුනෝ. ඒ නිසා අපි හැමතෙම මේ පොඩි දේවල් හිතන්නේ නැහැ හැමතෙම. අපි ඊටා වික්මනට යන සුළු දෙයකින් එහෙම නෙවෙයි ඇත්තෙම. දැන් වෙන ලේන් එකකින් ඇවිල්ලා merge වෙනකොට උනත් කෙනෙකුට chance එක දෙන්න පොඩ්ඩක් slow කළා. එයා හරි සතුටු. එයා හුඟ වෙලාවක ඒක ඉන්නේ නැහැ. එයා කෙලින්ම අනිත් ලේන් එකට දාගන්නවා. ඔව්. අපට ඇතැම්මිට අපි ඒකෙන් අපිට වෙන තියෙන අනතුරක් වළක්වනවා ඇත්තෙම. මේ හැම දේවල් අපි කරනකොට ඇත්තෙම හිතන්නේ මේව නිකන් දේවල් කියලා. මේ දේවල් අපි කරන්න අපේ ජීවිතේ ලොකු රැකවරණයක් අපට එනවා. අපි අනිත් හැවෙනේ මේ කරන කැපවීම නිසා අපට ලොකු ආශිර්වාදයක් මේත් එක්ක එනවා. අපට තියෙන අනතුරු වලින් බේරෙනවා. හුඟා දේවල් වලින් අපි ආරක්ෂා කරනවා. හැබැයි නිතරම හතක තියාගෙන යම කරනකොට පිටිපස්සත් බලන් සයිඩ් කරන්න. පිටිපස්සේ කෙනාට කියන් තියනවා නම් ඒව කරන්නත් එපා. ඔව්. ඔව්. යාට බාධාක් වෙන විදිහට කරන්න එපා. ඒකත් ආරක්ෂා කරමින් ඕන නිතරම කරනවා. ඔව්. මේ වෙන පාරින් ඉවල කෙනෙක් දාන්න ඔය ගෙවල් වලින් එහෙම ඇවිල්ලා දාලා දාන වෙලාවක පිටිපස්සේ වාහනයක් නැති වෙලාවට බ්‍රේක් කරලා දෙන කාන්ස් එකට යනවා. ඕ පිටිපස්සෙන් යන වාහනයක් එනෝ නම් කරන්න බෑ. ඉතින් නම් තියක් කේන්ති ගන්න ඕනේ පස්සේ. පිටිපස්සේ වාහනයක් නැත්නම් හැම වෙලාවෙදි මෙයාට චාන්ස් එකක් දෙන්න. Tamanට පොඩ්ඩක්වත් පාඩු වෙන්නේ නැත්තේම. ඇතැම් විට එහෙම අපි කලබලෙට ගියාට ඉස්සරහට යනකොට රෙඩ් ලයිට් එකක් තියෙන. එතන ඉන්න වෙන හුඟ වෙලාවක්. අර පස්සේ ආපුගෙන ඕ ජීවිල අතන බලන් ඉන්න වෙනවා. ඇතැම් විට මේ chance එක දීලා යනකොට අර ලයිට් එක රෙඩ් ලයිට් එක නිවිලා කොළමඩ ලයිට් එක පාත් වෙන ඊට පස්සේ ගාන්න යනවා. ඇත්තෙම දැන් මේවා සාමාන්‍ය දේවල් ජීවිතේ සාමාන්‍ය දේවල්. නමුත් මේ හැම දෙයකින්ම අන්තිමට අවසානයේ අපේ සතුට අපේ මානසික ගැටලුව ආතතිය අඩු වෙලා අපේ මානසික සුවයට එම යන්නේ ඔක්කොම. ඔව් නිතරම අපේ ඇත්තෙම අනිත්‍ය සතුට කරනවා කියන්නේ අපට සතුට වෙනෝ ඒක. ඔව් මේක තමයි දැන් මම ගා කරලාට බලන දෙයක් තමයි chance එකක් ඉස්සරහට ගෙනකොට දාන chance එකක් දෙන්න හැම වෙලාවෙම දෙනවා ඇත්තෙම. ඔව් දුන්නට අපට ලොකු පාඩුවක් නැහැ ඇත්තෙම. ඔව් ඒ විතරක් නෙවෙයි ඇත්තෙම අපට හුඟක් අය chance දෙන වෙලාවල් තියෙනවා. අපි ඇතැමිට පුහුණු වෙන කාලවන්ත අපි දැකලා තියෙන සමහර අය දැන් ලේන් වලදී අතිම පිටිපස්සේ ගෙන අතිම දෙනවා chance එක මේ ප්‍රීවේ වල දින එකක් නෙවෙයි. යාටවත් ඇතැමිට තේරෙනවා ඇති මෙහෙම එනිකෝ. ඉතින් එහෙම අපි කියන්නේ අපි එහෙම කෙනෙක් අපර chance එකක් දුන්නොත් අපි තව දෙන්නෙකුට ඒ chance එක දෙනවනේ. දෙනවා. අරයාගෙන් අර වගේ මට උදව් ලැබිලා තියෙනු කියලා. ඒ වගේ තමයි අපිත් හොඳ දෙයක් කරලා තියෙනවොත් ඒක අපෙන් ඉගෙනගෙන වෙන කෙනෙකුත් ඒ ගුණේ වෙන කෙනෙකුට පෙන්නනවා. අපට මේ ගුණේ දක්වන්නේ නැහැ. අපට මේ උදව් කරන්නේ නැහැ. එයා දෙයක් ඉගෙන ගන්නෝ මෙහෙමයි අපි ඒ තැනදී හැසිරෙන්න ඕන කියලා. අපි කෙනෙකුට එරෙහි වුණොත් කොහොමද වෙන්නේ? එයා තව කෙනෙකුගෙන් එක පිරිමහන ඇතැම් විට. ඒ පිරිමහන කෙනා ඇතැම් විට අපේ දරුවෙක් වෙන්න පුළුවන්. ඒ පිරිමහීමට ලක් වෙන කෙනා අපේ දරුවෙක් වෙන්න පුළුවන් ඇතැම් විට. මේකයි වක්‍රම අනිත් පැත්තෙන් එනවා අපට. ඒ නිසා මේ හැම දෙයකින්ම දැන් බලන්න මේවා ඇතැම් විට සාමාන්‍ය දේවල්. සාමාන්‍ය දේවල් වලට ඇතැම් මේවගෙන් අපට හුඟක් වැදගත් දේවල්. අනිත් ලක්ෂණය තමයි දැන් අකුසල සිතු දැන් විතක්ක මූල කියන්නේ විතර්කයේ මූලටම යනවා. දැන් තමන්ගේ කලබල ගතිය ටිකක් අඩු වෙලා විතක්කයේ මූලටම දැන් මෙතන ඇතැමිට අපි සාකච්ඡා කළේ ඇත්තෙම දැන් මේ ගත වෙන මේ වැඩපිළිවෙලත් එක්ක තමන් එදිනදා දෛනික කරන වැඩ ටිකත් එක්ක සතුටු වෙන්න. වැඩ ටිකත් එක්ක සතුටු වෙන්න. රැකියාවෙත් එතන සතුටු වෙන්න. ගෙදර ආවට පස්සේ දරුවෝ ටිකත් එක්ක එතන සතුටු වෙන්න. මේ නිවාඩු දවසක් නම් ඒ සතුට ගත කරන්න එහෙම. හැම මොහොතම හිතන්න සතුට මේ වැඩේ කළ ඉවරුනට පස්සේ නෙවෙයි මේ වැඩේ කරද්දි මම සතුට කියලා. දැන් බලන්න ඇතැමිට අපිට හිතෙන මේ දරුවන්ගෙන් ටිකෙන් නිදහස් වෙලා සතුට තියෙන කියලානේ. ඇතැමිට දරුවන්ගෙන් ටිකෙන් නිදහස් වෙනකොට දරුවා ඇතැමිට ඈතට ගිහිල්ලා. ඇතැමිට අපිට දැන් ඉන්න ඥාතීන් කී දෙනෙක් මිය ගිහිල්ලාද? දැන් අපිට ඉන්න සමීපතම ඥාතීන් කී දෙනෙක් මිය ගිහිල්ලාද දරුවා අරට ඇත්තට එනකොටනේ? ඇත්තෙම අපි මේ මොහොතේ දරුවන්ගේ වැඩ ටික තාම නිමාටපත් නොවුනට අපට මේ මොහොතේ සතුට වෙන මොහොතේක මානසිකත්වයක අපි ඉන්නවා නම් අපි මේ මොහොතේ දරුවන්ගේ සුරතල් දැකලා සතුට වෙන විතරක් නෙවෙයි අර අපි ඥාති මිත්‍රාදීන් එක්කුණා සුහන්තාවයක් අපි ඇති කරගන්නවා. අපි කියන්නේ අපිට වෙලා නැහැ ඔයාලත් එක්ක කතා බහ කරන්න කියලා ඉන්නේ. මොකද ආදාපට මුණ ගැහිලා ඉන්නේ මේ කෙනා මෙතනින් මිස් වුණොත් ඇතැම් විට හුඟා කාලයකට නැවත මුණ ගැහෙන්නේ නැහැ මෙයා. කියන්නේ මරණයට පත් වෙලා මෙයා ගියොත් ඈතට ආයි තනවත් දැන් කාලෙකින් මුණ ගැහෙවි කියලා. ඒ නිසා මුණ ගැහිච්ච අවස්ථාවේදී කෙනෙකුට කරන්න පුළුවන් උපකාරයක් තියෙනවා නම් කරන්න ඇත්තෙම. උපකාරයක් තියෙනවා නම් කරන්න ඇත්තෙම ඊළඟ මොහොතේ යා මිය ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒකයි. ඔව්. ඒ නිසා මේ සසර ගමනේදී අපට බොහෝ දෙනෙක් කොහොම මුණ ගැහිච්ච අය මේ යන්නේ අර හතර මං වැඩි දෙවගේ මුණ ගැහෙන සමහර අය ආයි එහෙම පාර ගිහිල්ලා වෙන පැත්තකට ගිහිල්ලා ආයි තින් දුර ගමන ගිහින් තමයි මුණ ගැහෙන්නේ. එනිසා එදෙනදා කටයුතු වල දැත්තෙම කටයුත්ත නිමාවටපත් කරලා පස්සේ සතුටට වෙනවා කියලා කවදාත් හිතන්න එපා. කටයුත්ත කරද්දිම රැකියාවක් නම් කරද්දි සතුට වෙන්න. වාහනයක් යනවා නම් වාහනේ යන ගමන් සතුට වෙන්න. ඒකයි මේ හැම දෙයක්ම සෝදානම් කරලා තියෙන ඔබ වෙනුවෙන්. ඔබේ සතුට ඇති වෙන්න තමයි ලෝකේ හැම රටවලම මෙහෙම නැත්තේම. සමහර රටවල එහෙම දකින්න ලස්සන දෙයක්ක් නැහැ නේ. සමහර අය සයිබීරියාව වගේ රටවල් තියෙනවා නේද? ඉතියෝපියාව ඔය වගේ අප්‍රිකානු දුෂ්කර රටවල් නේද මේ බොහෝම. ඉතින් පාරකට බැස්සත් හිත සතුටුන දෙයක් නෑ ඇත්තෙම. දැන් අපි වෙනුවෙන් මේ හැම දෙයක්ම ඇත්තෙම සූදානම් කරලා තියෙන්නේ. ඒව නිකන් නෙවෙයි ඇත්තෙම. මහා පිනකින් ලැබිච්ච දේවල්. ඒ ටිකෙන් ප්‍රයෝජන ගන්න. එක දෙයකට විතරක් ફોකස් කරන්න එපා සතුරු වෙන එක. මේ දරුවන්ගෙන් විතරක් කියලා සතුරු වෙන්න එපා. ඒරන සතුරු වෙන්න. නමුත් අනිත් අයට උදව් කරලා සතුරු වෙන එක, පරිසරයෙන් සතුරු වෙන එක. දැන් රෝසමල් දැන් ස්කෝරවල එහෙම සමහර තැන්වල මල්ලතුන ලස්සන රෝසමල් තියෙනවනේ. ටිකක් බලන්න ගිහින් ඒවා. ඇත්තෙම හරිම සතුටක් ඇති වෙන ඒ ගස් ටිකත් එක මේ මල් ටිකත් එක පොඩ්ඩක් ඉන්න. ඇත්තෙම විශාල කැපවීමක් වියදමක් කළා තමයි අරක හදලා තියෙන ඇත්තෙම. අපේ ගෙදරවත් එහෙම මල් තියෙන්න ඕනේ. අර මල් තියෙන වත්තකට ගියාට පස්සේ ඒ ටික බලලා හොඳට සතුටක් හිඳින්නේ ටික. හරිලා හරි සුවඳයි දැමෙට. ඒ සුවඳත් විඳින්න උදේ වෙලාවක හරි නිවාඩු වෙලාවක ළමයි ටිකක් එක්ක උනත් ගිහිල්ලා මේ ඒකයි ඒ හරි වටින දේවල් තියෙනවා. ඊළඟ ලක්ෂණය තමයි වැදගත්ම කාරණයක් කියනවා අබින් ගන්නහන කියලා. අබික් ගන්නහන කියලා කියන්නේ මෙතෙන්දි කියනවා හිතට අකුසල සිතුවිල්ලක් ආවොතින් මේ දිව දත් ටික අතර හිර කරගෙන හරි අපි කියන්නේ දත් කුරු විකාගෙන කියලා අපි කියන්නේ. අන්න එහෙම හරි හිතලා මේ සිතුවිල්ල දුරු කරන්න කියලා. කියන හිතර කෙනෙක් ගැන අමනාපයක් ඇති වුණොත්, දැඩි ද්වේෂයක් නැමෙ ලෝභයක් ඇති වුණොත්, ඒ ඇති වෙච්ච අකුසල සිතුවිල්ල Tamande පීඩාවක් ගෙන දෙන නිසා ඒක දත් කුරු විකාගෙන හරි ඉඳලා ඒක දුරු වෙන විදියට ඉන්න කියලා. ඒක ක්‍රියාත්මක කරන්න යන්න එපා කියලා. එකිනෙකට ද්වේෂයක් ඇති වෙනදී බනින්න ඕන නම් නොබෙන කොහොම හරි එක ඉන්න කියලා කියනවා. දැන් සමහර අයට කියන්න පුළුවන් මෙහෙම ඉියොත් ස්ට්‍රෙස් වැඩි වෙනවා බැනලි ඉවර කරන්න ඕනේ කියලා. ඔව්. ඇත්තෙම බුදුදහමේම කියන්නේ. බුදුදහමේ කියන්නේ උපරිම උපරිම කියන්නේ බුදුදහමේ සීලය කියන්නේ මේක ඇත්තෙම. බුදුදහමේ සීලය කියන්නේ මේක. ඇත්තෙම මේක පාලනය කරපු තරමට යහපතමයි වෙන්නේ. චිත පීඩාවක් වෙන්නේ නැහැ. ඒ බැනලි එළියට දැම්මයි කියලා ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ. තව ප්‍රශ්න වැඩි වෙනවා ඇත්තට. එහෙම බනින්න ඕන නම් කියන්නේ දැන් ඔය කවුන්සලින් වලදී කියනවා. දැන් ඔය දිවේක තැනකට මිනිසු නැති කැලේකට වගේ ගිහින් හයියෙන් කෑ ගහන්න. අමනාප කෙනෙක් කියනවා නම් එයාට හිතලා ගහකට හයියෙන් ගහන්න. එහෙම කියලා මේ කියනවා කවුන්සලින් වලදී. හයියෙන් හූ කියන්න එහෙම කියලා අර රිලැක්ස් වෙන්න කියලා. එහෙම කියනවා පාළු තැන් වලට කියලා. මේ නමුත් මිනිස්සු වෙනුවෙන් එක පිට කරන්න එපා කියලා කියනවා. එහෙම කරොත් එයා තව තැනකින් ඒ පීඩනය ගන්න යනවා. මම කියනනේ ඉඳින් දිගටම යන්නේ හැටි කියනනේ මේ ගිහිල්ලා දැන් එක්කෙනෙක් කොට ගැටලුවක් වෙනකොට එයා එයාගේ සේවකයට දොස් කියන හෝ දඬුවම් දෙනවා. සේවකය කරන්නේ අර බොස් පේක කරන්න බැරි නිසා රියැක්ෂන් එකක් ගන්න බැරි නිසා එයා ගෙදර ගිහිල්ලා නෝනට බනිනවා. නෝනට ඒකයි මහත්තයට ගහන්න බැරි නිසා ළමයින්ගෙන් එක පලි ගන්නවා. ළමයි එතන ගිහිල්ලා තව ඇතැමිට තව තැනකට යනවා. කොහොමම ගිහිල්ලා අන්තිමට මාර මුල කෙනාට මේ නරවම ගිහිල්ලා ඒ ලස්සන සර්කල් එකක් කොහොමද දක්වන සයිකොලොජි වලදී එහෙම. ඒ කියන්නේ පීඩන යන හැටි සමාජයේ එක එක පැත්තට ඒක ආරෝපණය වෙලා යන හැටි කියලා. ඒ නිසා අපි මෙතනින් පිළිතුරක් සඳහා කියලා පීඩාවකට තවගෙන කොට එක යොමු කිරීම හැකියතාක් අපි වම කරන්නට ඕන. ඇත්තෙම ඒකෙන් කරන්නේ ඒක තමයි සීලය කියලා කියන්නේ. සීලය කියන්නේ ඒක දැන් සමහර අය කියන ඔහොම එන්න ඕනේ. එතකොට ඒක වංචනික දෙයක්. ඕක පිට කරන්න ඕන කියලා. බුදුදහමේ අනුමත කරන්නේ නැහැ. බුදුදහම කියන්නේ කොහොම හරි මේ පීඩාව අනිත් කෙනෙකුට නොදෙන තමන්ගේ හිතින් දරාගෙන හිටියත් ටික වෙලාවක් හරි කමක් නැහැ කියලා කියන්නේ. ඒක කලකෙදි තමයි අඩුවෙල යනවා. ඒකයි. ඊළඟ කාරණය තමයි නිතර ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කිරීම. මේක ඉතාම වැදගත් කාරණයක්. අර අකුසල පැත්තේ එක අපි දුරු වෙනා වගේම කුසලයේ පැත්තේ නිතරම ශක්තිමත් වෙන විදිහේ වැඩ පිළිවෙලක තමන් ඉන්නට ඕන. මොකද දැන් ඇත්තෙම අපි මේ භුක්ති විඳින්නේ අපි සතුට කියලා අද භුක්ති විඳින යම්කිසි සම්පත් ටිකක් තියෙනවා නම් ඒ කියන්නේ අපි අතීතයේ කරපු මහා පින කානිසංශයක් මෙයන්නේ. මේක හිතන්නේ අපි හැමදාම මෙහෙම තියෙ කියලා. ලෙඩ එන්න ගත්තට පස්සේ එනවා ලෝඩ් එක වෙනව පොරිමට එනවා. කරදර එන්න ගියාම එන ඔක්කොම ටික ඒකයි. ඒ එනකොට ඇතැම්මිට එන්නේ නිකන් නෙවෙයි ගානක් එක ඇතැම්මිට අතීත අකුසලුත් එක්කයි එන්නේ ඒවා. නිකන් නෙවෙයි එන්නේ. ඒ නිසා ඊට කලින් හැකිතා කුසලයේ ශක්තිමත් කරගන්නට ඕන. දන් දීලා සිල් රැකලා භාවනා කර කර අපි කරන්නේ මෙන්න මේ අපි අර ඕරායක කියලා අපි කියන්නේ මේ ඕරායක ස්ට්‍රොන් කරගන්න එකයි කරන්නේ. හැකිතා අපේ කුසලයේ ශක්තිමත් කරගෙන අපට බාහිරින් අතීත අකුසල නිසා හෝ වේවා, අමනුෂ්‍යයන්ගේ දෝෂ නිසා හෝ වේවා, සොර සතුරන්ගේ නිසා හෝ ඒ එන සම්බාධක ටික අඩු කර ගැනීම තමයි මේ කුසලයේ ශක්තිමත් කිරීම අපි කරන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුර දේශනා කළා මේ කුසලය පොඩි කුසලයක් කියලා අවමං කරන්න එපා කියලා. පොඩි දෙයකින් හරි කුසලය ටික ටික කෙනෙක් වඳින්න කෙනෙක් සුදුසු කෙනෙක් ඉන්නවනම් අත් දෙක එකතු කරලා හරි වඳින්න. ඒකිනුත් විනක් වෙනවා. නැත්නම් තමන්ගේ දෙමෝපියන්ගේ පින්තූරයකට හරි වඳින්න. ඇත්තේ මේ හැම දෙයකින්ම දැන් ওই වැඩි හිටෙන වඳින එක අනිසංසය කියන දීර්ඝාස ලැබෙනවා කියලා නේ කියන්නේ. ජීව නිකන් නෙවෙයි ඇත්තේ මේකේ මහා කුසලයක් වෙනවා. ඒ නිසා මේ හැම දෙයක් කරනකොටම වෙන්නේ අවසාන ප්‍රතිඵලය තමයි අපි ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් අපි ශක්තිමත් වෙන විතරක් නෙවෙයි ඒ පින මෙතන වරහන් වල පොඩි අකුරෙන් තියෙනවා. මේ පොඩි අකුරු පේනවද දන්නේ නැහැ. ඔව් ඒ කුසලෙන් ශක්තිමත් වෙන ගමන්ම ඒක තමන් දෙවියන්ට ඥාතින්ට තනුවදන් කරා. මේක ඉතාම වැදගත් දෙයක්. ওই දෙවියන්ගේ ඥාතින්ගේ ආශිර්වාදය කියන එක හරි වටිනා දෙයක්. අපි සමහර අය මේ වෙච්චර ගණන් ගන්නෑ. නමුත් මේකේ ලොකු ප්‍රතිඵලයක් තියෙනවා. ඒ කියන්නේ අපි පින් දහම් කළා දෙවියන්ට ඥාති නනුමදන් කරනකොට ඒ ඇගින් නැවත අපට රැකවරණ ආරක්ෂාවක් තියෙනවා. අපිට ඇතැමිට අපේ මොකද ඒගොල්ලන් අපි අනතුරු වලට පත් වෙන තැන්වලදී අපි හුඟා බේරණ එකක් තියෙනවා. අපිට නොපෙනුනාට අපි ඇතැමිට මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ ඒ අනතුරු හුඟකින් අරගලන් අපි බේරපු නිසා. අපිට එහෙම බලන්න පුළුවන් නෝනක් ලැබුණා නම් තිබුණා නම් අපිට තේරෙයි කොච්චර නම් ඒ වගේ අපි උදව් අපිට ඇතැමිට අපේ සසර ඥාතියින් ඇතැමිට දිවි ලෝක වල ඉන්න අය අපි ගැන බලාගෙන ඉන්න සමහර අය. එහෙම කතා ප්‍රවෘත්ති හුඟක් තියෙන බුදුදහමේ. මේ ආත්මය අම්ම විතරක් නෙමෙයි මේට ආත්මව ගානකට කලින් අම්මලා උදව් ගන්නවා ඇවිල්ලා. මේ මගේ පුතා කියලා. ඊයගේ ඥාන විශේෂයෙන් දරුවන් පිළිබඳ තියෙන ඥාති සම්බන්ධතාවයේ ওই අම්මලා තාත්තලා මිය ගිහලා ආත්මව ගානක් ගියත් නැති වෙන්නේ. ඔව් ඒ දරු සම් දරු ප්‍රේමයෙන්ද තියෙන මේ කට්ටියද? ඒ දරුවන්ට කරදරයක් වෙන ගාදී ඇතැමිට බේර ගන්නවා කියන්නේ. එහෙම රතියක් කියනවා. ඔව්. ඒ නිසා මේ හැකියතාක් තමන් කරන පින් වාක්‍ය කියලාම දිනපතාම පොඩි හරි පින්කමක් කළා දෙවියන්ට ඥාතින පින් අනුමෝදන් කරන්න. ඒකෙන් තමයි ලොකු ආරක්ෂාවක් තියෙනවා. කියන්නේ ඒක පරතන් කරන්නේ නැහැ. තමන් ආරක්ෂා කරන්නේ කියලා අමුතෙන් යාඥා කරන්න ඕනේ නැහැ. ඔව් ඒගොල්ලන්ගේ යුතුකම ඒගොල්ලන් කරනවා. මොකද ඒගොල්ලන් දන්නවා අපි නිතර පින්කම් කරමින් අපි මේවා කරනකොට ඒගොල්ලන්ට වාසියක් කියලා. ඒගොල්ලන්ට ප්‍රතිලාභය ලැබෙනවා කියලා. දැන් බලන්න අපට දැන් මනුස්ස ලෝකේ අපට කවුරු හරි නිතර උදව් කරනවා නම් අපිට නිතර උදව් කරන යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවට කරදරයක් වෙනකොට අපි බේරෙනවා යන්නේ. බේරන්නේ තැමිට අර තැමිට යට අනතුරක් වුණොත් අපට ඒ ලැබඩික ලැබෙන්නේ නැහැ. ඔව්. ඒ ගැන හිතලා හරි අපි මේ ආරක්ෂා කරගෙන කොහොමද? ඒ වගේම සිද්ධාන්තය තමයි මෙතන තියන්නේ. ඒ නිසා හැකිතාක් ජීවිතේ පිනක් කරන්න ලැබෙන අවස්ථාවකදී මඟ හරින්න එපා උපරිම කරන්න. ඒ විතරක් නෙවෙයි සමගි ඥාති මිත්‍රාදීන් ගෙදරක පින්කමක් දානයක් මානයක් දෙනවා නම් පොඩි හරි දෙයකින් උදව්වක් කරන්න. නැත්තම් අඩු ගානේ සාදු කරයක් දීලා හරි පින් අනුමෝදන් ගන්න නම් මමත් පින් අනුමෝදන් වෙනවා කියලා. ඒ ලොකු ආනිසංසදායි දේවා. ඔය දැන් සඳහන් කරන ওই නිරේ අපි මීට කලින් කියලා තියෙන නිරේ ඉන සත්තු. නිරේ දුක් විඳින සත්තු ගැන කියනවා. ඒ සත්තු කෑ ගහලා කියනවලු අනේ මට එක දවසක් දෙන මනුස්ස ලෝකෙට යන්න කියලා. එක දවසක් මට දෙන මනුස්ස ලෝකෙට යන මේ අකුසල ටික ඔක්කොම මන් දුරවෙනදී පින්කම් කරන් එනවා කියලා. එක දවසක් දෙන්නේ කියලා කියන්නේ. අපිට ඇත්තම එක දවස ගිවා ගන්න හරි අමාරුයි මෙහෙනේ. ඔව් ඒ එක දවස කියන එක ඊට ඒ වගේ ශක්තියක් තියෙන බුද්ධෝත්පාද කාලික මනුස්ස ලෝකෙ. අපි මේක දන්නේ නැත්නම් වටිනකම. හරියට හිත ફોකස් කරන්න පුළුවන් නම් ওই අනිත්‍ය සංඥා වඩලා ඉහැළම මට්ටමකින් ඉන්න පුළුවන් කල්ප ගානකට කුසල කරගන්න පුළුවන්. එනිසා අපට හොඳ ධර්මඥානයක් තියෙනවා නම් අපිට හොඳ සිහියක් තියෙනවා නම් කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර තියෙනවා නම් හොඳ මානසිකත්වයක ඉන්නවා නම් හැම මොහොතේම හොඳ කුසලයක ඉහළම මට්ටමක ඉන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ අනිත්‍යතාවයේ දැකීමම තමයි ඉහළම කුසලය කියලා කියන්නේ. දැන් කියනවා දානමාන දීමේ අනිසංස ගැන කියනවා. දැන් සතෙකුට දානයක් දුන්නොත් ආත්මව 100ක් අනිසංස සිද්ධ වෙනවා කියලා. දුස්සීල මිනිසෙකුට දුන්නොත් ආත්මව 10,000කට එක බලපානවා කියලා. සිල්වත් මිනිසෙකුට දුන්නොත් ඒක ලක්ෂයකට අනිසංස තියෙ කියලා. ඊට පස්සේ ධානලාභී කෙනෙකුට දුන්නොත් අසංඛේය අපමෙයෝ කියලා කියනවා. ගණන් කරන්න බැරි කාලයක් පින් සිද්ධ වෙනවා කියලා. ඒක නාත්ම බවල බලපානවා කියලා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා සෝවාන් කෙනා සකදාගාමි කෙනා හොමම ගිහිල්ලා බුදුහාඳුර ළඟට යනකම් කියනවා අනිසංස ටිකෙන් ටික වැඩි වෙන හැටි. එහෙම ගිහිල්ලා ඊට පස්සේ කියනවා ඒ දානෙටත් පුද්ගලික දානෙටත් වඩා සාංගික දානය සංඝයා උදෙසා දෙන දානය අනිසංස ඊටත් වඩා වැඩි කියලා. ඊට පස්සේ කියනවා සාංගික දානටත් වඩා අනිසංස දායි සිල්වත් වීම කියලා. පංච සීල හැර රකින්නවා කියනවා. සීලය ඊට පස්සේ ටිකෙන් ටික වැඩි වීම අනිසංස කියනවා. ඊට පස්සේ කියනවා ඉහළම සීලයට වඩා අසුරු සනක් ගන්න මොහොතක් මෛත්‍රී භානාව වැඩි වීම අනිසංසයි. ඊට පස්සේ කියනවා හුඟ කාලක් මෛත්‍රී භානාව කිරීමට වඩා ඉතාම සුළු මොහොතක් තත්පරයක් වගේ කාලයක් අනිත්‍ය සංඥා වැඩි වීම අනිසංසයි කියලා. කොහොම ටිකෙන් ටික බුදුදහමේ ඉහළම කුසලයට යන මාර්ගය කියලා තියෙනවා. ඒ නිසා තමයි දක්ෂණන් දානෙන් පින්කම් වල ආනිසංසය ලබාගෙන ඒ ආනිසංසය සිද්ධ කරන ගන්න ගමන් ඉහළම තැනකට යන විදියට කුසලියකුත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැම මොහොතෙම මේ අපි මේ දකින අත්දැකීම ඇති වෙන නැති වෙන අත්දැකීමක් කියලා නෝනින් දකිනවා නම් අඩුවන්නේ දවසට එක විනාඩි විනාඩි භාගයක් සිහි කරන්න පුළුවන් නම් ඒක ඊටාම ප්‍රබල කුසලයක් ඒක. හොඳයි. මේ අපි කිව්වේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්න, ඒවා දෙවියන්ට ඥානින් අනුමෝදන් කරන්න, මේව කරන්න කරන්න අපට එදිනෙදා දෛනික වෙන ගැටලු රැසකින් ලෙඩ දුක් වලින් ආරක්ෂා වෙනවා, සතුරු උපදුරු වලින්, මාර්ග බාධක වලින්, මග තොටේදී ඇති වෙන කරදර රැසකින් අපට නිදහස් වෙන්න පුළුවන් මේ මාර්ගය අපි ඉන්නවනම්. ඒකයි. ඊළඟ කාරණේ තමයි අර තමන්ගේ ජීවිතයේ පල්ලෙහාට යන තමන්ගේ ප්‍රගතියට හානි වන කරුණු ගැන සූත්‍රවල සඳහන් වෙනවා. ඒ කරුණු සමට මෙහි කරන්න පුළුවන්. ඒ කියන්නේ මත්පැන් පානය කිරීම, සුරාව, සූදුව වගේ කාරණා ගැන සඳහන් වෙනවා. ඒ වගේම දුරු වීම. ඊළඟට මංගල සූත්‍රය සඳහන් වෙනවා. මංගල කාරණා හැටියට මව්පියන්ට සැලකීම, දන් දීම, ඥාතීන්ට සැලකීම, ඒ වගේම මේ ධාර්මික ජීවිත ගත කිරීම, ධර්ම සාකච්ඡාව, ඒ වගේ කරුණු මංගල කරුණු හැටියෙන් දක්වනවා. මෙන්න මේ වගේ තමන්ගේ ජීවිතයේ ප්‍රගතියට හානි වන දේවල් වලින් හැකිතා කඩු වෙලා ප්‍රගතිය සිදුවෙන මංගල කරුණු හැකිතා ජීවිතයේ කරගන්න එක. එහෙම කරගෙන කරගන්න තවාර ගැටලු තමට අඩු වෙනවා. තමන්ගේ යුතුකම් දැන් සිංහලවල සූත්‍රියම් දැක්වෙන යුතුකම් ගැන ඕනෝගේ යුතුකම් හරියට කරනවා නම් ඇත්තෙන්ම එදිනෙදා ඇතිවන ගැටලු හුඟකින් අපිට නිදහස් වෙන්න පුළුවන්. දැන් ස්වාමි පුරුෂයන් බහරයවන් හැටියට යුතුකම් තියෙනවා, දෙමව්පියන් දරුවන් හැටියට යුතුකම් තියෙනවා, දරුවන්ගෙන් දෙමව්පියන්ට එන යුතුකම් තියෙනවා. මේ යුතුකම් අපි ඕනොන් හැටියට හරියට ඉටු කර ගන්නවා නම් ඇත්තෙන්ම හුඟක් ගැටළු අඩු වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ලෝකෝත්තර ධර්මයක් දේශනා කරා විතරක් නෙමෙයි, දැන් අමු සැමියන්ට කියනවා, ස්වාමි පුරුෂයට කියනවා, තමන්ගේ ස්වාමි දිනේ කැමති මේ ආභරණ පවා ගිහිල්ලා දෙන්න කියලා. ඒ තරම් මේ ඒකත් යුතුකමක් කියලා, යුතුකම් වලින් ඒක යුතුකමක් කියලා. මොකද කාන්තාවන් කැමති ආවරණ වලට එයයි සතුරු කරන්නේ කියලා. එතකොට ඒ වගේ පල්ලෙහා මට්ටමේ දේවල් උනත් කියලා තියෙනවා සාර්ථක ජීවිතයක් ගත කරගන්න. අර අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම විතරක් නෙමෙයි. ඒ ඉහළම තැනකට හිත තියෙන ගමන් සාමාන්‍ය දෛනික ජීවිතයේ ඕනෝන්ගේ යුතුයකම් සාර්ථකව ඉටු කරගත්තොත් තමයි ඇතැම් විට අපට එදිනෙදා අපි ඇති වෙන ගැටලු වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා සමාජ සම්මත ජීවිතය ඉතාම වටිනා ජීවිතයක්. ඕනුන්ගේ අතරේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ඕනුන්ට ගරු කිරීම, ඕනුන්ගේ යුතුකම් මැනවින් ඉටු කිරීම, ඒකත් ගැටලු නිරාකරණය කිරීමට හේතු වන දෙයක්. ඊළඟ කාරණේ තමයි අටලෝ දහම එළඹෙන විට පොදු ධර්මතා බව නුවණින් දැකීම. මොනවද අටලෝ දහම කියලා කියන්නේ? ලාභ ලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක් කියන මෙන්න මේ කරුණු අටකින් අටක් අපේ ජීවිතේ හරියට අපි කියන්නේ රියසකලෙස ලෝකෝහරේ කියලා. ඈ දුක සැප නිති පෙරලේ රියසකලෙස ලෝකෝහරේ කියන්නේ. ඒ කියන්නේ ඔය දුක සැප දෙක නිතර අර කරද්දී රෝදේ අටව රෝදේ ගරාදී අට වගේ අටේ අට තමයි ලාභ ලාභ යසයස ඔහොම කරගෙන කෙවි තියෙන්නේ. ඔය අද ලාභේ හෙට අලාභේ අද කීර්තිය හෙට බණින ඔහොම ඔහොම තමයි යන්නේ. ඔය එකක් දිගට නෑ. දැන් බණින එක වුණත් හැමදාම බණින්නේ නැහැ. ඊට පස්සේ හොඳයි කියලා කියන ටික කලින්. ඔය ඊට පස්සේ හොඳයි කියන අය මායි බණිනවා. අද ලාභ වෙනවා. ඔව් ලාභ ලාභ යසයස නින්දා ප්‍රශංසා සැපදු. දැන් අපි කියන්නේ දැන් කන්දක් නැංගුවොත් පල්ලමක තියෙ කියලා. ඒ නිසා ඔව් ඈ කන්දේ හිටියට ඉතින් බහින්නත් දෙනවා ඉතින්. අර කියනෝනේ අර ඔබ ඉහෙලට යන විට මගදී හමු වෙන අය ගැන ඔබ ඉහෙලට යන විට මගදී හමු වෙන අය ගැන කාරුණික වන්න. මක් නිසාදයක් ඔබ නැවත එන විට ඔවුන් මුණ ගැසෙන බැවිනි. ඔබ පහළට එන විට ඔවුන් මුණ ගැසෙන බැවිනි. ඒ නිසා ඔබ ඉහළට යන විට මගදී හමු වන අය ගැන කාරුණික වන්න. මක් නිසාදයක් නැවත ඔබ එන විට පහළට එන විට ඔවුන් මුණ ගැසෙන බැවිනි. ඒ නිසා මේ සැප දුක් කියන දෙය ඇත්තෙන්ම සම්පූර්ණයෙන්ම අපි වැරදි වලින් නිදහස් වුණත් අපට ඇතැමිට මේ වගේ නිදහස් වෙන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ කිසිම කෙනෙකුට හිතින්වත් වරදක් කළේ නෑනේ. නමුත් කොච්චර නිඳාපහසුල මොන පණ සිදු වුණත් ඇත්තෙම සමහර දේවල් අපට සිද්ධ වෙන්නේ අපේම සසරගත දෝෂ වලට වෙන්නේ ඒවා. දැන් ඔය අපල කාලේ හැම කියලා කියන්නේ. කේන්දරේ බැලුවා හැමෝම කියන්නේ. දැන් විශ්වාස කරන විශ්වාස කිරීම නෝ කිරීම වෙනම දෙයක්. නමුත් ඒකෙන් කියන්නේ ඇත්තෙම මේ අපිම කරපු කර්ම විපාක දෙන කාලය. දැන් මගේ කේන්දරේ බැලුවාම සමහර කාලවල කියනවා නිඳා අපහාස විඳින වෙනවා කියලා. දැන් මම කලින්ම දැනගත්තොත් මම දන්නවා දැන් මේවා තමයි ඉන්නේ කලබල වෙන්නේ. ඔව් මන්නේකොට දාන මේ කර්ම ටික කියන එක තමයි හිතාගෙන ඉන්න එකයි. අපිව දන්නේ නැතුනා මේකට එක කරන්න යනවා. කරන්න ගියාම වෙන්නේ අර තියෙන කර්මේ තව දෙගුණ වෙනවා. ඒක ඒ කර්ම වැඩි කරගන්න හොඳ නැහැ. කවුරු හරි බැන්නත් දෙතන අනේ මගේ මෙමු දෝෂයක් වෙන්නේ නැති කියලා ඇතැමිට කරුණු පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් කියන්න මම වැරදක් කරේ නැහැ කියලා තේරුම් ගන්න නැත්නම් කරන් දෙන්නේ හිතාදාගෙන ඉන්නේ නැහැ. ආ ඒකට එක කරන්න යන එක තේරුම් ගන්න. ඔය කරන්න ගියාට පස්සේ අපටම ඒක පාඩුව වෙන්නේ. ඒ විතරක් නෑනේ බලන්න නැතුනට ගැටලුවක් නෑ ඉතින්. ඒක ඇත්තෙන්ම අර අපේ අර මහත්ය කෙනෙක් ළඟදී කිව්වා ඒක මේ අජෙන්ඩා එකක් කරගන්න එපා රිපෝට් එකක් කරගන්න කියලා. ආ රිපෝට් එකක් විතරයි. ඔය ඒක න්‍යාය පත්‍රයක් කරගන්න එපා ජීවිතේ කියලා. ඒක වාර්තාවක් විතරයි කියලා. ඔව්. ඒකේ බලලා ඇත්තෙම දැන් උදාහරණයක් හිතේ දැන් මම මහාන වෙනකොට කිව්වා මහාන වෙන්න සුදු නෑ කියලා. මහානවත් වැඩි කලක් ඉන්න බෑ කියලා. දැන් අපේ මහාන වෙනකොට බලන ඉතින් කේන්දරියම බලනවනේ. දෙතුන් පලකින්ම බැලුවා. ඇත්තෙම හාමුදුරුවොත් බැලුවා සමහර අය හොඳ දක්ෂ ජෝතිෂී. ඒ හාමුදුරුවොත් කවුරුත් කිව්වේ මහාන යෝග නැහැ. මහාන කමට නම් එකට ගැලපෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම කොහොම හරි දැන් මට මහානන් ලොකු වුණාකුත් තිබුණා. ඊට පස්සේ මම මෑත කාලෙත් මම හිතවත් මම අඳුරණ යාළුව කීප දෙනෙකුටත් පෙන්ව හොඳට ජෝතිෂය කරපුවානේ පෙන්වුවා. මම හිතුවා ඇත්තමද මේක මෙහෙම කියන්නේ. ඔව් ඒක එක්ක හරියට හරි මහාන යෝග නැහැ. නමුත් මම අර හිටිය පරිසරවල අනුව හොඳ කල්යාණ මිතුරු ආශ්‍රය කරපු ඒ නිසා මගේ කර්ම චක්‍රය වෙනස් වුණා කියලා. දැන් මමත් උපරිම උත්සාහ කළා මේක තියෙන නිසාම කොහොම හරි මේක බොරු කරන්න ඕනේ කියලා. ඔව්. දැන් ආරක බැල මහනුණ වීඳියම හෝ කලකිරුණ නැහැ ඇත්තෙම. ඒක මොහොත පැත්තට හරවගෙන දන්නෝ දැන් අභියෝග තියෙනවා පින අඩුයි ටිකක්. ඒ කියන්නේ මහන යෝග නැහැ කියන්නේ පිනට මේ මහලෙන පින නැහැ කියන එක. එතකොට කරන්න ඕනේ වැඩිපුර පින් කරන්න වැඩි හිටියන සලකන්න තෝරන ගුරු හාමුදුරන්ට උපස්ථාන කරන්න ඕනේ. ඒව කරන්න මේක ශක්තිමත් වෙනවා. ඔව් අනිත් ඉගෙන පොඩි හාමුදුරන් සලකන්නට ඕන. ඒව වැඩිපුර කරාට පස්සේ අර මේක මෙතන කර්ම ශක්තිය අලුත් කර්ම ශක්තියක් හැදෙනවා. ඒක තමයි වෙන්නේ. නේ? ඔව්. ඔය ඇත්තේ මේ වගේ කුසල දහම් නිතර කරනකොට දැන් පාරකදී වුණත් අනතුරු කියලා බෝඩ් තියෙන්නේ. ඔව් අනතුරු මාර්ග වංගුවකි ත්‍රිස්තන සුළුයි කියලා කියන්නේ ඒක බලබල දුක් වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අනතුරු ඉදිරිය බේරෙන්න කියන එක. අඳහනෙන් කියන්නේ මේ දැන් තව අවුරුදු පහකින් මාර්ග අනතුරක් කියලා කියන්නේ හැකිතා කුසල කරන්න අනතුරට පත්ලි ඉන්නට සලකන්න ඒව කරනකොට මෙතනින් වලගෙන ඒක දැනගෙන තිබීම වාසියක්. හැබැයි තමන්ගේ පෞරුෂයේ දුර්වල නම් නොබලුවට කමන්නේ. තමන්ට ඒක මුහුණ දෙන්න බැරි නම් මෙහෙම කියලා තියනයි කියලා හිත කලකිරුණා නොබලින් එක හොඳයි. හැබැයි තමන් බුද්ධිමත් නම් තමන්ට මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ තැන්වලදී හරියට තේරුම් අරගෙන දැන් ඇත්තෙම දැන් මට මගේ ජීවිතේ හුඟක් දේවල් කිව්වේ වගේ සිදුවෙන අනතුරු කිව්වා ගැටලු තැන් කිව්වා ඇතැමිට සාර්ථක තැන් කිව්වා විදේශගත වෙන දිනවක වානු පවා කියලා තිබුණා. ඔව් ඒ තරම්ම ඇත්තෙම සමහර තැන්වලදී සමහර තැන් ඕකේ හේතු ගානක් තියෙනවා. එකක් තමයි හරියට කේන්දරේ වෙලාව හරියට මුලදිම නොගත්තනම් බලන එකේ දෝෂ තියෙනවා. මුලදිම වරද්දගෙන එතකොට මොනවා කිව්වත් ඇරදී ඉතින් මට අදාළ නැහැ ඒක. තව තැන් තියෙනවා ජ්‍යොතිෂය කියන අය හරියට ඒ බලනගෙන හරියට ඒ ශාස්ත්‍රය නොකරනන එතනත් ගැටලු වෙනවා. සමහර අවස්ථා තියෙනවා ඒක හරියට කිව්වත් අපි ඒකම හිතියොත් ඒක අනිවාර්යෙන් වෙනවා. ඔව්. අනිවාර්යෙන් වෙනවා. ඔව් මේක. ඇතැම්මිට වෙන එකක් වුණත් අපි හිතන මේක නිසා වුණේ කියලා. ඒ නිසා ඒක බලාගත්තොත් බුද්ධිමත් කෙනෙකුට එතනින් බේරිලා යන්න පුළුවන්. හරියට අර මාර්ග සලකුණු ටික බලලා ඒ අනතුරු වලින් බේරිලා යනවා. එනිසා ඒක තියෙන්නේ ඒක කරගන්න නෙවෙයි අනාගත අනතුරක් කියලා කියන අනතුරට පත් වෙන නෙවෙයි දවසේදී ඒක මගහැරලා යන්න පුළුවන් පැති තෝරගෙන යන්නේ. අන්න ඒකට ප්‍රයෝගික කරගන්න ඕනේ. තමන් විශ්වාස නොකරන නම් ගැටලුවක් නැහැ එතෙම. හැබැයි අරක බලාගෙන තියෙන එක වාසි වෙන වෙලාවක් තියෙනවා. ඔව් වාසි මන්නක් දකින්නේ මොකක් වාසියක් කියලා. ඔව් දැන් හතර එක වුණත් එහෙම ඇතින් මේකත් ලොකු ශාස්ත්‍රයක්. ජ්‍යොතිෂයට වඩා සත්‍යයක් තියෙන හතර එකවල. දැන් මගේ බල්ලා හුඟා දේවල් කිව්වා මේ කෙලින්ම කිව්වා තියෙන තැන් ඒ කියන්නේ දක්ෂමයි වෙන්න ඕනේ හැම කෙනෙකුටම කියන්න බෑ. හරිම දක්ෂයි දැන් සමහර අය ඉන්නවා ලංකාවේ උකල් 3000ක් විතර ගන්න බලන්න. විනාඩි 30ක් විතර බලන්නේ. 3000ක් විතර ගන්න සමහර අය දක්ෂමයි. මේ සමහර දෙන හුඟක් කියව හරියටම කිව්වා රැකී රක්ෂා ලැබෙන අවස්ථා, විභාග සමත් වෙන අවස්ථා, විදේශගත වෙන අවස්ථා ඔහොමම කියන. ඒ දිනවකවානුත් එක සමහර මේකෙන් කියනවා. හැබැයි මේකුණත් ඉස්තරම නැහැ. තමන්ගේ චර්යාව අනුව මේ දැන් අපි කිමු දැන් මෙතෙන් දැන් මෙතන අනු 65 දී මැරෙන්න නම් තියෙන්නේ. දැන් මම මේ හුඟක් හොඳම වැඩි හිටියට සලකලිය පින කරවති මේ රේක උඩට යනවා. එතකොට 75 විතර වෙනවා. අන්න එහෙම වෙනවා. මේක හැමදාම ඉස්තරම නැහැ. නෑ නෑ මගේ එකම කද්ද කියලා කියන්නේ. ඔව් නෑ උදාහරණයක් විතරයි කිව්වේ. උදාහරණයක්. දන්නේ නැහැ අපේ. නෑ මම එච්චර දන්නේ නැහැ. මේ ඒ කියන්නේ දැන් ඒ බලපුවා කිව්වේ ඉතින් මෙන්න මෙහෙම කියලා. ඔව්. දැන් රේඛාව ඉස්සර රේඛා වෙනස් වෙනවා. අපේ චරයව අනුව ඒ කියන්නේ සම්පූර්ණ වෙනස් වෙනවා. අර වෙන පැතර යනවා. අපි මම හිතාගෙන හිටියේ අර ඉපදිනකොට දාන රේඛා තමයි වෙනස් වෙනවා. යම් කිසි මට්ටමක වෙනස් වෙනවා. නිකන් වෙනස් වෙන්නේ නැහැ. ප්‍රබල විදිය කර්මයක් කරනවා. කර්මෙද වෙනස් වෙනවා. ඒකයි. ඇත්තෙන්ම දැන් රේඛා කියන්නේ දැන් මේක සියුම් රේඛාවක් තියෙනවනේ. දැන් අපි ওই ඇඟිලි මාක් කරලා ගන්නෙ. ඒක වෙනස් වෙන්නේ නැහැ බොහෝ දුරට. ඒක නෙමෙයි බලන්නේ. රේඛා වර්ග දෙකක් තියෙනවා. කිතාම සියුම් රේඛාවක් කියන්නේ ඔය finger printing වලට යන්නේ. ඔව් ඒක තියෙන හුඟක් කල. ඒක ලොකු වෙනසක් වෙන්නේ වෙනස් වෙන්නේ මෙන්න මේ රේඛා මේවා මේවා වෙනස් වෙනවා මේවා පේන්නේ මේ පොඩි පොඩි රේඛා තියෙනවා ඒවා finger printing වලට යන්නේ නැහැ ඒවා finger printing වලට යන්නේ මෙන්න මේ තාම සියුම් රේඛා ටික සියුම් ටිකක් යන්නේ එතකොට අපි කිව්වේ හොඳ කර්ම ශක්තියින් කරගෙන කර්මය හුඟක් ශක්තිමත් කරගන්න අටලෝ දහමෙන් හැම පැත්තක් වෙන්න පුළුවන් එන වෙලාවට දැන් ওই කරණි මේ මංගල සූත්‍රෙත් කියන්නේ කුට්ටස්ස ලෝක ධම්මේ හේ චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒ සමංගල මුත්‍රාම කියලා. ඒ කියනවා ඉහෙළම මංගල කාරණය තමයි දැන් මාතා පිතූ පට්ටාන කියනකින් පටන් අරන් අන්තිමට යනකොට කියනවා ඉහෙළම මංගල කාරණය තමයි මෙන්න මේ අටලෝ ධම්මේදී කම්පාටපත් නොවේ සිටීම. ඒ කියන්නේ ලාභ ලැබෙනකොට හෝ අලාභයකදී හෝ මේ දෙකේදීම මදහස් බව කැටි කර ගන්නට ඕන. එක පැත්තකට අන්තිර ගියෝ ඉතින් අනිත් පැත්තට තන්තරය යන්නේ. කීර්ති ප්‍රශංසාවලදී සතුටු නොවතින් ඒක නාම බනිනකොට ඒ වගේම දුක් වෙනවා. ලාභයේදී උද්දාම නොවතින් අලාභ වෙනකොට ඒ වගේම දුක් වෙනවා. ඒ නිසා දෙකම හැකියතාක් මෙන්න මේ අන්ත දෙකේට මිදිලා හැකියතාක් මැදහත් මාර්ගය කියන එක තමයි මේකෙන් කරන්නේ. එතකොට තමන් එන්නෙන්නම අර බාහිර දේවල් වලින් කලබල වෙන ගතිය අඩු වෙනවා. ඒක තමයි මේ අටලෝ දහමෙන් දැන් මේකත් ඇත්තෙන්ම දෛනික ගැටලු නිරාකරණය කිරීමේ හේතුන කාරණයක් මේ. ඊළඟ දේ තමයි කර්මය හා කර්මඵලය පිළිබඳව අවබෝධය දිනු කර ගැනීම. දැන් මේකට කියන්නේ ඇත්තෙන්ම බුදුදහමේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ සම්මාදිට්ඨියේ පළවෙනි පියවර මේක. දැන් අපි මේක නිතරම මේ කාරණය ගැන කියනවා ඇත්තෙන්ම කර්මය අපේ ජීවිතවලට සුවිශාල බලපෑමක් කරලා තියෙනවා. ඒ නිසා දැන් බුදුහමර දේශනා කරනවා කම්මස්ස කෝමහි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ ඔහොම කියලා වාක්‍ය ගානකින් කියනවා මේ සත්‍යය කියන්නේ කර්මයේ දායාදයක් කර්මයේ උරුමයක් කර්මය තමයි අපේ දෑවැද්ද කර්මය තමයි උපත කියලා ඇත්තෙම මේ තත්ත්වයට අපි ආවේ විතරක් නෙවෙයි අපිට ලැබෙච්ච දරුවෝ අපිට ලැබෙච්ච මව්පියෝ අපිට ලැබෙච්ච රැකියා ඇතැම් විට අපි දැනට වාසය කරන නිවස මේ බොහෝ කාරණාවලට කර්මයේ විසින් සුවිශාල බලපෑමක් සිදු කරලා තියෙනවා. නිකන් දෙයක් නෙවෙයි. අපිට හිතෙන්නේ මේ වහම්බෙන් වෙලා කියලා. ඒ විතරක් නෙවෙයි අපේ රූප සම්පත්තියට, අපේ රූපයට, අපේ නිරෝගී භාවයට, අපේ ගත කරන වයසට, ජීවත් වෙන ආයුෂට මේ බොහෝ දේවල්ට කර්මයෙන් සුවිශාල බලපෑමක් සිදු කරලා තියෙනවා. අතීත කර්මවලින් ඒ විතරක් නෙවෙයි අතීත කර්මය ගැන හිතේ ඉන්න එක විතරක් නෙවෙයි මේ ආත්ම භාවයේ කරන කර්ම වලින් සුවිශාල බලපෑමක් මේ ජීවිතය තුළදීම අපට ලැබෙනවා. ඒකම තේ කරන්න එපා. මේ ආත්ම භාවයේ එන්නෙන්නම තමන් කුසලයේ ශක්තිමත් කරගන්නවා නම් උපතෙන් තමන්ට යම් යම් අවාසි ලැබිලා තියමුණත් ඒ අවාසි වෙනස් කරගන්න පුළුවන් තමයි. ඒ නිසා නිතරම හිත පිරිසිදු තියාගෙන නිතරම අනිත්‍යගේ යහපතක් ප්‍රාර්ථනා කරන්න. නිතරම අනිත් කෙනෙකුගේ යහපතක් වෙනුවෙන් කැපවීමක් කරන්න. දරුවන්ගේ විතරක් නෙවෙයි. දරුවන්ගේ කරාට ලොකු කුසලයක් වෙන්නේ නැහැ. දරුවන්ට අපි කොහොමද කරන්නද? පුළුවන් නම් ඒ දරුවෙකුගේ වයසේ වෙනත් දරුවෙකුට උදව් කරන්න පුළුවන් නම් අර කරන වගේ 3-4 ගුණයකින් අපි මානසිකව තීරණය කරනවා. ඒ විතරක් නෙවෙයි. අපිට හතුරුකම් කරපු කෙනෙකුට උදව්වක් කරනකොට අර දරුවට කරන වගේ 100 ගුණයක ඉහළ මානසිකත්වයෙන් අපි කරන්නේ. අපේ දියුණුවට බාධා කරපු අපට හතුරුකම් කරපු කෙනෙකුටත් උදව්වක් කරන්න පුළුවන් නම් හොඳ හිතින් එතෙන්දී අපේ මානසිකත්වයේ ඉහළටම යනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. දැන් අපි සාමාන්‍ය විදිහට එහෙම වුණත් එහෙම කෙනෙකුට අයහපතක් කරනකොට කැමති අපිනේ. අපට බාධාවක් කරපු කෙනෙකුට උදව්වක් කරන්නේ නැහැ දෙමිට. එයාට අයහපතක් කරනකොට තමයි අපි කැමති. නමුත් එවැනි මානසිකත්වයක් වෙනස් කරගෙන අපිට උපරිම අයහපතක් කරපු කෙනෙක් වෙනුවෙන් අපට එයා වෙනුවෙන් උපරිම යහපතක් කරන්න පුළුවන් නම් එතෙන්දී අපේ මානසිකත්වයේ ඉහළම මට්ටමක තියෙනවා. එතෙන්දී අපේ පර්සනලිටි ඉහළම මට්ටමේ ශක්තිමත් වෙලා තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ඒකට කියන්නේ බෝධිසත්ව චින්තා කියලා කියනවා. බෝධිසත්වරු වගේ අයට තමයි මේක කරන්න පුළුවන්. ඒකේ ලොකු ප්‍රතිඵලයක් තියෙන තමන්ට. එතකොට ඒ නිසා කර්මය හා කර්මඵල ගැන ලොකු විශ්වාසයක් තියාගන්න. හැබැයි කර්මය වෙනස් වෙනවා. හැබැයි කර්මෙන් හැම දෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. කර්මයේ සුවිශාල බලපෑම ජීවිතේ කරාට කර්මෙන් හැම දෙම සිද්ධ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇරෙද්දී දැන් ගිරිමානන්ද සූත්‍රය අහලා ඉතින් දැන් රෝග ගැන කියනවා. වාත සමුට්ඨාන ආබාධා, පිත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, උතු පරිණාමජ ආබාධා, විසම පරිහරජ ආබාධා කියලා ලෙඩ දුක් හැදෙන ක්‍රම 10ක් විතර ගැන කියනවා. වාතය නිසා හැදෙනවා, පිත නිසා හැදෙනවා, සෙම්ම නිසා හැදෙනවා, ඍතු වෙනස් වීම නිසා හැදෙනවා, තමන්ම ප්‍රයෝග කිරීමෙන් තමන් කරන දේ වැරදි චර්යා වලින් ලෙඩ දුක් හැදෙනවා කියලා කියලා එකක් විතරයි කියන්නේ කම්ම විපාකජ ආබාධා කියලා. අර ලෙඩ 10ක් විතර කියලා එන් එකක් විතරයි කම්ම විපාකජ ආබාධා කියලා කියන්නේ. ඒ නිසා ලෙඩක් හැදුණු ගමන් කියන්නේ මා කර්ම දෝෂයක් කියලා. අන්න ඒ කර්මෙන් හැදෙන ලෙඩ තමයි සුව කරන අමාරු. අනිත් ලෙඩ ප්‍රතිකාර වලින් සුව කරන්න පුළුවන්. බෙහෙත් වලින් අනිත්‍ය වාදුරට සුව කරන්න පුළුවන්. කර්මයෙන් එන ලෙඩ වලට කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ වගේම අනිත් පැත්තේ හොඳ කර්ම කරන්න ඕන. ඒකට ශක්තිමත් වෙන අනිත් පැ ලෙඩ වලින් නැට සලකන්නට ඕන. ඒ ඇට උපස්ථාන කරන්න ඕන. අර පැත්තෙන් අරක ටික දුර්වල කරගන්න පුළුවන් අර කර්ම. නැත්තම් ප්‍රතිකාරයක් වුණත් යාදෙන්නේ නැහැ. කර්ම විපාකයෙන් ඇති වෙච්ච ලෙඩ දුක් තියෙනවා නම් ප්‍රතිකාරයක් වුණත් ලොකුවට ශක්තිමත් වෙන්නේ නැහැ ඒකට. ඒ කර්මය දැමලා ගෙවෙන්නම ඕන. නැත්තම් ඊට වඩා ප්‍රබල කර්මයක් කරන්න ඕන. ඒ නිසා තමයි දැන් අපි දන්නේ අපට හැදිච්ච ලෙඩදේ මොන ලෙඩද කියලා අපිට හිතාගන්න බෑ සමහරවිට. ඒ නිසා කරන්න තියෙන හැකියතාව දුරට ලෙඩ දුක් වලට පත් වෙච්ච අය ඉන්නවනම් සලකන්නේ යන්න පුළුවන් තරම් උදව්වක් කරන්න. විශේෂයෙන් කුඩා ළමයි වගේ අය ඉන්නවනම් ලෙඩ දුක් වලට පත් වෙච්ච අය උදව් කරන්න යට ලොකු පිනක්. මොකද ඒ අය තම හුඟ කරලා ජීවත් වෙන නිසා ඒ කටියට කරන එක හුඟක් පිනක් වැඩි. ඒ වගේම විශේෂයෙන් වැඩි හිටියට තමන්ගේ දෙමව්පිය වගේ මට්ටමේ ඉන්න අයට පුළුවන් නම් සලකන්න. ඒකත් ලොකු කුසලයක් තමන්ට. තමන් අවසාන කාලේ ලෙඩ දුක් වලට පත් වෙන අවස්ථාවලින් හුඟකින් නිදහස් වෙන්න පුළුවන්. අනින්දේ තමන් අසරණ වෙන්නේ නැහැ මොනවාම. දැන් අපි හිතන්නේ දැන් මම කෙනෙකුට උදව් කරොත් එයාම මට උදව් කරන්න ඕනේ කියලා නේ කියන්නේ. නමුත් එහෙම සිද්ධාන්තයක් ලෝකේ නැහැ. කර්ම සිද්ධාන්තය තමයි මම දෙයක් කරොත් එතනින්ම මට එන්න ඕනේ නැහැ. මට කොතනින් හරි ලැබෙනවා ඒක. අර ලින්දක වතුර බාල්දියක් ලින්දෙන් ගත්තු ගමන්ම හතර පැත්තෙම පිරෙනවා නේද? ශනික වතුර බාදිය ගන්නවත් එකම පිරෙනවා. අන්න ඒ වගේ තමයි අපි යම් කිසි මෙහෙවරක් ලෝක වෙනුවෙන් කරන්නේ. ඒ වගේම දේවල් ටිකක් ලෝකෙන් අපි කරා එනවා. දැන් මේ ඇත්තන් දෙමව්පියන්ට සැලකුවාම දෙමව්පියෝ අය මෙයට සැලකන්නේ. ඒක දරුවෝ බලාගෙන ඉන්නවා. දරුවන්ට දැනෙනවා ඇතැම් විට. දරුවෝ ඒ දැර්සේ ගන්නවා. දරුවෝ මේ දෙමව්පියන්ට සැලකනවා. දරුවෝ මේ දෙමව්පියට සැලකුවට පස්සේ මේ දෙමව්පිය මැරිලා යනවා. දරුවන්ගේ පින නිසා දරුවන්ගේ දරුවෝ ටික මෙතෙන්ට සලකනවා. අන්න ඒ වගේ තත්ත්වයක් කියන්නේ මේක. ඕකේ තමයි ලෝක තත්ත්වය. ඉතින් ඊළඟ දේ තමයි ওই මේ චුල්ලකම විභංග සූත්‍රය කියනවා. අපි වෙලාවක කරමු චුල්ලකම විභංග සූත්‍රයක්. මම හිතන්නේ දා අපි පොයට නම් කළා මේක. පොය දවසේ කර්ම විස්තර කරනකොට චුල්ලකම විභංග සූත්‍රය විස්තර කළා. ඒකෙන් කියන්නේ එක එක කර්ම වලින් මිනිස්සු දීර්ඝායස ලබන්නේ, අල්පායස්කල් වල ලබන්නේ, නැත්තම් පොහසත් වන්නේ, දුප්පත් වෙන්නේ, ලස්සන වෙන්නේ, කැත වෙන්නේ, බුද්ධිමත් වෙන්නේ, මන්දබුද්ධික වෙන්නේ, මේ මේ කොයි කොයි කර්ම වලින්ද මෙහෙම වෙන්නේ කියන එක විස්තර කරනවා. ඒ නිසා දැන් අපි ඇත්තෙම අපි මේ විඳින්නේ ඇත්තෙම ඉහෙළම කුසලයක් මේ අවස්ථාවේ. කොහොම මේක හිතන්නේම සරල දෙයක් කියලා. මේක ඉහෙළම කුසලයක් භුක්ති විඳින අවස්ථාවක්. මේක හිතන්නේ අපි හැමදාම තියෙයි කියලා මේක ඉක්මනටම අවසන් කරනවා කියන්නේ. කොයි මොහොතේ අවසන්? ඒ නිසා අපට ගතවන හැම දවසක්ම හිතන්න උපරිම යහපතක් කරගන්න නිකන් දවස ක්ලෝස් කරන්න එපා. නිකන් දවස අඳුර වෙන්න යන්න එපා. කරවල වෙනකන් නිකම්ම ගාස ගෙවන්න එපා. හැම දවසෙම තමන් උපයන මුදලට වඩා වැඩි කුසලයක් උපයා ගන්න හැම දවසකදීම. මේ ගත කරන දවසක් මිල කරන්න බැරි දවසක් මේ ගත වෙන්නේ අපි හැම දවසෙම. අපි කොච්චර මුදල් ඉපයුවත් ඒ දවස වටින දවසක් වෙන්නේ නැහැ. ලෝකේ තියෙන ඔක්කොම මුදල් ටික අපි ගෙදරට ගෙනාවත් වටිනව එකම වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඔව් නෑ, ඒ ඒ සියලු මුදල් ටික නැවත දුන්නත් අර ගත වෙච්ච දවසයි ගන්න බෑ. ඒ නිසා ලෝකේ තියෙන සියලුම සම්පත් වලට වඩා වටින්නේ අපි මේ ලැබපු අවස්ථාව. ඒ නිසා තමයි බුදුහාමුදුරුව ලස්සන කතාවක් කියනවා. ලෝකේ ධනවත්ම කෙනෙක් දැක්වතින් ලෝකේ පොහොසත්ම කෙනෙක් දැක්වත් හොඳට ඒක නා දිහා බලන්න. බලලා හිතන්න මමත් මේ වගේම පොහොසත් කෙනෙක් වෙලා අතීතේ ඉඳලා තියෙයි කියලා. ලෝකේ දුප්පත්ම කෙනෙක් දුක් විඳිනම කෙනෙක් දැක්වතින් හොඳට එයා දිහා බලන්න. බලලා හිතන්න මමත් මේ වගේම දුක් අතීතේ ඉඳලා තියෙන කෙනෙක් කියලා. ලෝකේ උගත්ම කෙනෙක් දැක්වතින් ඒ කෙනා කෙනෙක් හොඳට බලන්න. මමත් මේ වගේම උගත්කම් අතීතේ ලබලා තිබෙච්ච කෙනෙක්. ඒ වගේම ඊටාම බුද්ධියෙන් පල්ලෙහා කෙනෙක් දැක්වොත් ඒත් බලන්න යාදස. මමත් මේ වගේම මට්ටම් වලට අතීතේ පත්වල හිටිය කෙනෙක් කියලා. හැම අන්තම අපේ ජීවිතේ ලබලා තියෙන අත්දැකීම් ලබන්න කියලා අමුතු අත්දැකීම් නම් අපට අවශ්‍ය නැහැ. අපට අලුත් අත්දැකීමක් කියලා ජීවිතේ ලබන්න තියෙනවා නම් තියෙන්නේ සක්කාය දිට්ඨිය දුරු කිරීමෙන් ලබන තියෙන අත්දැකීම්. ඒ කියන්නේ සෝවාන් වීමෙන් ලබන තියෙන අත්දැකීම් විතරයි අපට ලබන්න තියෙන්නේ. අනාගාමී වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයකට යන්න තියෙන එක්ස්පීරියන්ස් එක විතරයි ගන්න ඕන ගන්න තියෙන්නේ. අනිත් හැම ලෝකවලම ඉඳලා තියෙනවා. අලුත් අත්දැකීමක් කියලා අපි රටවල් පාලනය කරලා ඇති, ගෝත්‍රවල නායකවල ඉඳලා ඇති, උන් ඉහෙළම විද්වතුන්ගල ඉඳලා ඇති සසර ගමනේදී. ඒවා ලොකු දේවල් හැටියට බුදුදහමේ සලකන්නේ නැහැ. එනස අපේ ජීවිතවලදීත් ඒවා ලබා ගන්න පුළුවන් තැන්වලදී ලබා ගන්න වරදක් නැහැ. නමුත් ඒවා එච්චර වටින්නේ නැහැ ඇත්තෙම අපි කොච්චර දේ ලබා ගත්තා. අපට වටින්නේ ඊට වඩා ඉහළම මානසිකත්වයක යන පුළුවන් ඉදියේ මානසික දියුණුවක් ලබා ගැනීම තමයි අපට වටින්නේ ඉදියේ. ඒ සඳහායි බුදුහාඳුරෝ අපට නිතරම උනන්දු කරවන්නේ. මිනිස්යන් අතර විතරක් නෙවෙයි සමහර තිරිසඟත සතු දැකලා ප්‍රහද බුදුහාඳුර පින්න පාතේ වඩිනකොට මේ හරකේ අන් දෙකක් ලොකුවට තියෙන මීහරකේ කන් දෙකක් උස්සගෙන බුදුහාමුදුරන් හොඳට බලාගෙන හිටියා. ලොකු මීහරකේ බුදුහාමුදුරන් නැවතින ටික වෙලා කියනවා ආනන්දහාමුදුරුවෝ හැව බුදුහාමුදුරේ මොකද hina වුනේ කියලා. ආනන්ද ඔයි ඔයි ඉන්න මීහරකා මේ තිස්සලා ආත්මවායක මහා බ්‍රහ්මවල හිටිය කෙනෙක් කියලා. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ගේ නායකයල හිටිය කෙනෙක් කොයි මීහරකයි වෙන්න පුළුවන්. එකපාරම ඇත්තම බ්‍රහ්ම ලෝකේ ඉන්නේ කෙලිම තිරසංගත ලෝක තියන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකේ ඉන්නේ දිවි ලෝකේට ඇවිල්ලා දිවි ලෝකේ මනුස්ස ලෝකේ ඉඳලා එහෙම පලයට යනවා. ඔව්. දිවි ලෝකේ ඉන්න කෙනෙක් පලයට යන පුළුවන් කෙලිම. අපායටවත් යන පුළුවන්. නමුත් බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක් කෙලිම අපායට යන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක් ධ්‍යාන මට්ටමින් ඉන්නේ. යා හිත දිනු කළ ධ්‍යාන ලැබලා ඉන්න ඉහළම මට්ටමක් තමයි බ්‍රහ්ම ලෝකය කියලා කියන්නේ. ඒ කෙනෙක් අපාය යනවා නම් එක්ක මනුස්ස ලෝකේට ඇවිල්ලා ටික කාලක් මෙහි ඉඳලා මෙහි එක නගුසලකින් තමයි යන්නේ. නැත්තම් බ්‍රහ්ම ලෝකයේ කෙනෙක් කෙලිම අපායට යන්නේ නැහැ. නමුත් යන්න පුළුවන් මට්ටම තියෙනවා. අපාගත වීමේ නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ සක්කාය දිට්ඨිය දුරු කර සෝවාන්ච කෙනෙකුට විතරයි. අනිත් හැම කෙනෙකුටම අපායට යන්න තියෙන අවස්ථා තියෙනවා. ඕනෙ වෙලාවක පත් වෙන්න පුළුවන්. මානසිකත්වය පිරුණොත් යන්න පුළුවන්. ඒ නිසා සසර මෙන්න මේ தත්ත්වය ගැන නිතරම කර්මඵලය ගැන බුදුදහමේ නිතරම විස්තර කරලා තියෙනවා. අන්න එතෙන්දී දැන් ප්‍රශ්න එනකොට මෙන්න මේ කර්ම ගැන හිතන්න. අපේ යම්කිසි ජීවිත අඩුපාඩු තියෙනවා නම් අපේම කර්ම දුස් වෙන්න පුළුවන් කියලා හිතන්න. එතකොට යම්කිසි මට්ටමක අපිට හිතාදා ගන්න පුළුවන්. හොඳ කර්ම කරන වගේම අතැඹට අපට හොඳ කුසල කර්ම කරවතින් පාලනය කරන්න බැරි සත්‍යනත් අපේ ජීවිත තුළ තියෙනවා. දැන් උදාහරණයකට දැන් මුගලන් හාමුදුරුව අර කුටියකින් අවස්ථාවේදී අර මේ සොරු කණ්ඩායමක් ඇවිල්ලා උන්වහන්සේට කායික වශයෙන් පීඩාවටපත් කළා. උන්වහන්සේ පළවෙනි අවස්ථාවේදී අර කියනවා අර කාමරේ සිදුරෙන් අර යතුරු සිදුරෙන් රිංගල ගියා කියලා. ඊට දිබල තෙමෙච්ච හින්දා මොගලන් හඳුර නික්මෙලා ගියා. දෙවනි දවසේදී ආයි කුටි ඉන්න අවස්ථාවේ ආයි අර වගේ ආව කණ්ඩායම. එදත් මේ මොගලන් හඳුර අර වගේම සිදුරෙන් රිංගල ගියා. අර වුණාට මොකද කරගන්න බැරි. තුන්වෙනි දවසේ ගියා. මොකද හතරවෙනි දවසේ බැලුවා මොකද්ද මේකට හේතුව කියලා බලනකොට දැනගත්තා මේ කර්ම දෝෂයක්. එදා ගියේ නැහැ. එදා පීඩාවට ලක් වුණා කියලා කියන ශාරීරික වශයෙන් මානසික පීඩාවක් වුණේ නැහැ. ඒකට නම් හේතු කිහිපයක් තියෙනවා. උන්වහන්සේ ශාරීරිකවත් කොහොමත් ටිකක් නිල් පාට වගේ කියලා කියනවා. කළු පාට කළුයි කියලා කියනවා. කළු වුණාට කළු පාට කළුවෙන් දාන්නේ නැහැ සාමාන්‍ය. කළු එකට දාන්නේ නිල් පාට දාන්නේ. දැන් අපේ කළු කළු කැස් කියලා කියන්නේ නිල් වන් වර්ලස කියලා නේ කියන්නේ. දැන් අපි సౌందర్యාත්මක කොහොම නේ කියන්නේ දැන්. ඇත්තම චිත්‍ර සම්ප්‍රදාය సౌందర్యයට සම්බන්ධ ගන්නේ. කළු කෙනෙක් නම් කළු බව හංගවන්නේ නිල් පාටින් එක. ඒක තමයි කිලිම හැම කරලා තියෙන්නේ. වෙන හැමෝටම කළුයි කියලා කියනවා. ඒක. අර හේතුව නිසා කියලා සමහර අය කියනවා. නමුත් වැඩි අවධානය තමයි අරග කියන එක. ඔය සමහර අය උපතින්ම එහෙම. හොඳයි. කෙසේ වෙතත් දැන් සසර ගමන ගැන හිතන්නට ඕන දැන් අනමතග්ග සංගුත්තිය කියන එකත් ඉතාම වැදගත් සංගුත්තිනිකයි වෙනම කොටසක් තියෙනවා අනමතග්ග සංගුත්තිය කියලා. මෙතෙන්දි කියන දෙයක් තමයි මේ සසර ස්වභාවය ගැන කියනවා. දැන් අර අපි කිව්ව අර මේ ධනවත්ම කෙනෙක් හම්බුනොත් සැප විඳීම කෙනෙක් හම්බුනොත් බලන්න කියලා. ඒවත් මේ අනවසක සංකතයේ තියෙනවා. ඒ කියන්නේ සසර ආපු ගමනේදී මේ අපේ අම්ම තාත්තා වෙලා ආපු ගමන් මගේදී හිටිය අම්ම තාත්තලා සංඛ්‍යාව. ඔහොමම ලස්සන විස්තර කරනවා. මේ කියනවා දැන් මුළු දඹදිවම තියෙන ගස් ටික ඔක්කොම කපලා මේ ඇඟිලි පුරුක් තරමට කපන්න කියලා ඔක්කොම කොළ ආතු ඔක්කොම අතු විදිය ඔක්කොම කපලා ගොඩක් ගහන්න කියලා මුළු දඹදිවම. ඒ ගොඩ ගහලා එක එක ලයින් කරන්න. මේ මේ ආත්ම භාවය අම්මා. මේ ගිය ආත්ම භාවය අම්මා. මේ ඊට ඉස්සෙල් ආත්ම භාවය අම්මා කියේ අර කැලේ අයින් කරන්න කියලා කියනවා. මේ කැලේ ටික ඉක්මනට මියර වෙන්නේ නැහැ කියලා කියනවා. සසර හිටිය අම්මලා ගාන ඉවර වෙන්නේ නැහැ කියලා. ඒ වගේම අනිත් අය ගැනත් මේ දුව මේ පුතා කියලා එහෙම මතෙන් කරන්න. ඒත් මේ ටික ඔක්කොම ඉවර වෙනවා. අර පුතාලා හිටිය දුවල හිටිය තාත්තලා හිටිය අම්මලා හිටිය ඒවා ඉවර වෙන්නේ නැහැ. එහෙම දිග ගමනක් මේ අපි සසරේන ගමන. බුදුරණ කාලේ හිටිය සාකේත නෙවෙයි එක්තරා මාන්නක්කාර බ්‍රාහ්මණෙක් හිටියා. මේ බ්‍රාහ්මණය මාන්නේ වැඩි නිසාම මෙයා කියනවා මේ මාව මැරුණට පස්සේ මාව භූමදානය කරන්න ඕන මීට කලින් කිසිම කෙනෙක් භූමදාන නොකරපු තැනක කියලා දරුවා ටිකත් එක්කංගේ උසහල කන්දක පර්වතයක් මුදුනක තැනක් වෙනවා මෙතන භූමදාන කරන්න කියලා. ඒ වගේම මැරුණට පස්සේ අතන භූමදාන කළා අන්දක් මුදුනේ. බුදුහාඳුර මේ සිද්ධිය වුණාට පස්සේ ස්වාමීන් වහන්සේට කිව්වා මහණෙනි මේ බ්‍රාහ්මණයා ওই ස්ථානෙම මීට කලින් ආත්මව 100 ගානක් භූමදාන කළා tie කියලා. ඒ බ්‍රාහ්මණේ ඒ නමින්ම ඉපදිලා 500ක් ආත්ම භාවල ඒ තැනම භූමදාන කළා කියලා. නම් මෑතකදී කවුරුත් මෙතන කවුරුත් මෙතන නැහැ කියලා හිතුවා. අපි මේ මේ මනුස්ස ලෝකේ අපි භූමදාන නොකරපු කිසිම තැනක් නැහැ. ඒ තරම් දුර ගමනක් ඇවිල්ලා තිනේ වගේ බුදුහාම කියනවා. ඔය පර්වත තිබුණේ කලේ ලෝක පර්වතේ වේහාර කියලා පර්වතයක් තිබුණා. බුදුහාමරකව මහණෙනිම ඔය බලන වේහාර පර්වතයේ මේ බහාර පර්වතයේ මාර පර්වතයේ විශාල පර්වතයක් ඉන්දියාවේ තියෙන එක පුද්ගලයේ එක කල්පයක් තුල ජීවත් වෙලා හිටිය කාලයේදී මිනිස්යන් වෙලා හිටිය ආත්ම බාල වල විතරක් ශරීර වල ඇට කටු ටික එකතු කරවතින් මේ මහා පර්වතයට වඩා වැඩි කියලා. කියන කල්පයක් කියලා කියන්නේ දීර්ඝ කාලයක්. ඒ කල්පෙත් මිනිස්යන් වෙන්නේ ඉතාම ටික කාලයක්. ඒ මනුෂ්‍යයන් වෙච්ච අවස්ථාවලදී විතරක් ඇට සෙල්ලිට එකතු කරා මේ පර්වතයට වැඩි කියලා. ඉතින් ඒ වගේ ඇත්තෙම දැන් කෙනෙකුට හිතන්න බෑ ඇත්තෙම මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. නමුත් ඇත්තෙම ශ්‍රද්ධාව පිහිටුව ගත්තොත් බුදුහාම දේශනා කරපු අනිත් ධර්ම කාරණාත් එක්ක බලනකොට හිතා ගන්න පුළුවන් මේක. මේක වෙන්න පුළුවන් දෙයක් කියලා. ඒකයි ඒ කියන්නේ එකමනකින් දෙහිකින් විතරක් අපට පැහැදිලිමදි කරගන්න බෑ. නමුත් ගාහ දහම් සූත්‍ර කියවනකොට තේරුම් ගන්න පුළුවන් මේක. මේ දිග ගමනක් ආවයි කියන්නේ. ඒක එහෙම දෙයක් නෙමෙයි. බුදුහාමර සඳහන් කරනවා මම මේ උපමා දේශනා කරන්නේ වෙන උපමාවක් ගන්න නැති හින්ද කියලා. ඇත්තෙන් මේ උපමා මදි කියලා කියන්නේ මේ අපේ සතර විස්තර කරන්න මේ උපමා මදි කියලා කියන්නේ. ගන්න පුළුවන් ලොකුම උපමා ගත්තේ ඒ උපමාවත් මදි කියලා. ඒකයි වගේ තියෙන දිග ගමන. එතකොට මෙන්න මේන ගමනේ ඉන්න ස්ථානයක් විතරයි මේ කියන හැඟීමක් අපට ඇති වුණොත් අපට සසර දෙපැත්ත ගැනම හිතනකොට මෙතෙන්දි වෙන අඩුපාඩුකම් ගැන අපට ලොකු හැඟීමක් ඇති වෙන්නේ නැත්තේම. දැන් අද අපි නිතරම නැති දේවල් ගැනනේ කියන්නේ. දැන් අර මිරිවැඩි සංගලා කිල්ලා හැඬුවේ මේ දෙපා ඇති එවුන් වෙසෙන රටේ කියලා. ඒ කියන්නේ සෙරෙප්පු දෙකක් නැහැ කිය කී අඬලා තියෙනවා. බලාගෙන ගියාම මේ කකුල් නැති ඇයක් තියෙනවා ඊට වඩා කියලා. මේ ඒ නිසා සපත් දෙකක් නැහැ කියලා අපි අඬනවා. අපිට නැති දේවල් ගැන අඬන්නේ. නමුත් තියෙන දේවල් හොගක් අපි දැන්න තියෙනවා ඇත්තෙන්. කකුල් දෙකක් හා සෙරෙප්පු සෙරෙප්පු සපත් දෙකක් දාන්නවත් කකුල් නැති මිනිස්සු ඉන්න ලෝකෙක අපි ඉන්නේ නේ. ඒ නිසා සපත් දෙකක් සෙරෙප්පු දෙකක් නැහැ කියලා දුක් වෙන හොඳ නැහැ. මේ ඒක උදාහරණ දෙකක් කිව්වේ මේ අපිට දැන ලැබෙච්ච හොගක් දේවල් තියෙනවා. නොලිබෙච්ච දේවල් ටිකයි තියෙන්නේ. ඒ නිසා කර්මය විසින් ලබන කර්මය විසින් අපට ලබා දෙන පුළුවන් උපරිම සාධාරණත් ඉෂ්ට කළ තියෙන්නේ. කර්මයට දොස් කියන්නේපා. කර්මය කරන්න පුළුවන් ඉහළම තැනට අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. අනිත් දේවල් ටිකත් කරගන්නවා. දැන් බුදුහාමර පාරමිතා පිරුව සම්පූර්ණ පුරලා ආමාම් පාරමිතා පුරලා දැන් බුදු වෙනවා කියලා මේ මාලිකාවට හිටියේ නැහැ. ගිහිගෙන ඉක්මුණ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. දවසට මේ හාලටේ මට්ටමට කැමබී කැම අඩු කළා. දැඩි වීරියක් කළා තමයි බුදු වුණේ. සාරංශගේ කලපලක්ෂා පෙරම් පුරලත් අන්තිමාත්මයේ අච්චර මහසියක් දරන උන බුදු වෙන්න. ඒ නිසා දැන් අපට ඔක්කොම දෙක ලැබුණා කියලා විතරක් බෑ අපිට ධර්මයේ පැත්ත යන්න පුළුවන් උත්සාහය ඊට පස්සේ දරන්න ඕන අපි ඒක. එතෙන්ට එනකන් අනිත් ටික අරන් ඇවිල්ලා ඉන්නේ අපි. ඒ නිසා එතනදා කරන්න පුළුවන් උත්සාහයක් තියෙනවා අපට. ඒක අපි කරගන්න ඕනේ. ඒකට තමයි උත්සාහය වීරිය ප්‍රඥාව ආදී උපරිම අතෙන්ටත් වෙනවනේ ඒක ශක්තිය ප්‍රමාණය. ඉතින් ඊළඟ දේ තමයි වැදගත්ම කාරණයක් යනවා මේ සක්කාය දිට්ඨිය දුරු කිරීම කියන වැඩපිළිවෙල. අද වැඩිද දන්නේ කරුණේ. මේ සක්කාය දිට්ඨිය දුරු කිරීමට යන කරුණ ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දැනට හිතාගෙන ඉන්න දැන් සමන්ගේ ශරීර අභ්‍යන්තර ඉස්තර දෙයක් තියෙයි කියලා. මෙන්න මේ හැඟීම මේ මේකත් එක තමයි මාන්නේ ඉන්නේ ඇත්තෙම. දැන් මේකට හානියක් වෙනකොට තමයි අපි හුඟක් කලබල වෙන්නේ. අන්න ඒක දුරු කිරීම තමයි සක්කාය දිට්ඨිය දුරු කිරීම කියලා කියන්නේ. ඒකද කියන්නේ ඇත්තෙම දැන් අපේ ජීවිතය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයක එකතුවක්. අපි යමක් දකිනවා කියන්නේ අපි යමක් අහනවා කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයේ ක්ෂණිකව හටගත් ආශනිකව නිරුද්ධ වෙනවා. අපට දුකක් ඇති වෙනවා දුකක් ඇති වෙන්නේ මෙන්න මේ ඇතිවන එක්ස්පීරියන්ස් එක මේ දැනුම ඉන්ද්‍රිය සංජානනය හරහා ඇතිවන මේ දැනුම මේ අත්දැකීම අපි මගේ කියලා ගන්නවා. රූපයක් දැක්කම රූපය මගේ කියලා ගන්නවා. දැන් දරුවා දුව පුතා මගේ කියලා ගන්නවා. ගත්තට පස්සේ දුක ඇති වෙන එක වළක්වන්න බෑ. ගත්තට පස්සේ ඒකට කවුරුවත් බැන්නත් ලෙඩක් වුණත් ඔක්කොම දුක් ටිකත් මගේ කරගන්න වෙනවා. දැන් මේක මගේ කියලා බදාගත්තොත් මේක කවුරුත් ඇල්ලුවත් කේන්ති යනවා කැඩුනත් කේන්ති යනවා නැත්තම් ගානක් නැහැ නැත්තම් කඩන්නෙත් නැහැ නැත්තම් මේකට සුද්ධගෙන වෙලයි සුද්ධත් කරනවා තියෙන තැනදිත් තියෙනවා මගේ කරගත්තොත් තමයි යනකොට කාමරේට අතුස්සන් යනවා නේද අන්න ඒ වගේ තමයි අපි දේවල් ටිකක් වැඩිපුර ලං කරගත්තොත් මගේ කියලා දැන් අපි පොඩි කාලේ හැම දැන් පුතු මේස උනත් නේ කාමරේ තියාගෙන අනිත්‍යට දෙන්නේ පොඩි කාලේනේ එවටාලා දැන් අර පොඩි කාලේ දැන් ඉස්කෝලේ ගියාම මම බෙදාගෙන ඉන්නේ ඩෙස් වල ඉන්නවනේ අනිත් කෙනාට ලඟ වෙනවද දෙන්න ලඟුනොත් පැනෙන් ගහනවා සමහරට. සාමාන්‍ය අපේ ඉස්කෝලේම ළමයි හිටියේ සමහර ඩෙස් එකේ අර දිග ඩෙස් තියෙන්නේ. ඉරි ගහලා තියෙන දැන් මට මෙතනයි කියලා පෑන් පැන්සලෙන් ඉරි ගහලා තියෙන ඩෙස් එකේම. පොට්ටිකවත් තියන දැන් තිබුණොත් ගස්සන හොම ගහනවා. මේ ඉතින් ඇත්තෙම දැන් ඒකෙන් දැන් අපට පොඩි කාලේ හිතෙන්නේ නැහැ ඒක මානසික පීඩාවක් කියලා. නමුත් ඉහළට යනවත් එකම තමයි තේරෙන්නේ අපට ඒක. මේ එහෙම නැති මානසිකත්වයට එන්න එන්න අපේ මානසික පීඩා අඩු වෙනවා ඇත්තෙම. දැන් රහතන් වහන්සේ කියන්නේ ඇත්තෙම ওই උපරිමයට ගියපු කෙනෙක් ඇත්තෙම. ඒකෙන් කියන යුතුයකාණ්ඩික කරන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. දෙමව්පියන්ට බණ කියනවා මිනිස්සු ලෝකෙට බණ කියනවා උපරිම සේවය කරනවා. කළා මේ මගේ කියන හැඟීමෙන් දුර්වල ඉන්නවා. දැන් බුදුහාමුදුරර ශාක්‍ය වංශිකයන් ඝාතනය කරන්න විදුඩබ කුමාරයෙද්දී තුන් පාරක්ම උත්සාහ කළා ඒක බේරන්න ඇත්තෙම. බැරිදන නිකන් හිරියා. බුදුහාම දුක්ුණේ නැහැ. දැනගත්තේ මේ කර්ම දෝෂය මේකට ඉර යන්නේ කියලා බුදුහාම හිතාගත්තේ. බුදුහාම දුක් වෙන දෙයක් නෑ ඥාතින් කියලා දුක් වෙන දෙයක් නෑ. ඒ නිසා යුතුයකම් කිරීම නෙවෙයි ගැටලුව. සුසුකම් කළා අපි නැවත ඒගොල්ලන් අපි කැමති විදිහට තියෙනවනේ කියලා බලාපොරොත්තු වෙනවා ඒක. ඒකෙන් තමයි දුක එන්නේ අපට. දරුවෝ ඉඳීම නෙවෙයි දුක. දරුවෝ Taman කැමති විදිහටම ඉන්න ඕන. දරුවෝ කිසි දෙයක් වෙනස් වෙන්න බෑ. දරුවෝ මගේමයි. දරුවන්ට ලැබෙන ඇත් මං කියන විදිහටම ඉන්න ඕන. එහෙම හිතුවොත් තමයි දුක ඇති වෙන්නේ. ඔව්. අපේ යුතුයකම් ටික කළා පැත්තකට වුණාට ඒගොල්ලන් දුකක් නෑ. ඔව්. ඒගොල්ලෝ සසර යන සත්‍යය කියලා හිතුවොත් කිසි ගැටලුවක් නෑ. යුතුයකම් ටිකක් කළා සතුටෙන් ඉන්නත් පුළුවන් ඒගොල්ලන් ඉඳියා දැකලා මුදිතා ගුණේ. සක්කාය දිට්ඨිය දුරු කිරීම තමයි බුදුහමරෝ දේශනා කරන ඉතාම ලස්සන උපමාවක් මේකට. ලස්සන නෑත් මේකෙච්චර. මේ සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය කියලා. ඒ කියන්නේ උලක් ඇනපු වෙලාවේදී, මාරාන්තික උලක් ඇනපු වෙලාවේදී, ඒ වගේම කෙස් ටික ගිනිගත්තු වෙලාවකදී මේ එවැනි අවස්ථාවකදී වුණත් ඒ මහා අනතුර වළක්වන්නට ඉස්සෙල්ලා වළක්වන්නට වඩා උනන්දුවක් මේ සක්කාය දිට්ඨි දුරු කරගන්න උනන්දු වෙන්න කියලා. ඒ තරම වටිනාකමක් තියෙ. මොකද අර ඇනපු උනේ උලෙන් මැරෙන එක ආත්මභාවයක විතරයි. නමුත් සක්කාය දිට්ඨි දුරු කර නොගත්තොත් ඊට වඩා මැරුම් කන්න වෙනවා. ඒ කියන්නේ අපායට ගිහිල්ලා කියන සක්කාය දිට්ඨි දුරු කරගත්තොත් උපත ආත්මව හතරට සීමා වෙනවා ඒක. ඔව්. ඒ නිසා ඉච්චරය උපමා කියන්නේ ගන්න පුළුවන් උපරිම උපමා අරන් දෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු කරන සඳහා ඒ තරම් උනන්දුවක් මේ ගැන හැඟීමක් මේක ලේසි නෑ මේකේ සිද්ධාන්ත රාශියක් තියෙනු ඉගෙන ගන්න. සක්කාය දිට්ඨිය දුරු කරගන්නේ ගැනින්දී වඩන්න ඕන මාර්ගයේ රාශියක් තියෙනවා. ඒක බල බල ඒක තමයි ජීවිතේ ප්‍රධාන ඉලක්කය කරගන්නට ඕන කියලා. ඔව්. සක්කාය දිට්ඨිය දුරු කරගත්තා කියලාම රහත් වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරගත්තොත් තියෙන වාසිය තමයි මනුසත්මයෙන් පල්ලෙහාට යන්නේ කවදාවත්. ආත්මව හතකට වඩා උපදින්නේ නැහැ. ඒ යන දිව්‍ය බ්‍රහ්ම ලෝකවල කලබගෙන ඉන්න පුළුවන් ගැටලුවක් නැහැ. සතර තවත් ඉන්නවනම් ගැටලුවක් නැහැ ඉන්න පුළුවන්. අසංඛේ ගණන් ඉන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකවල ඉන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. සතර තව යන්නවනම් යන්න පුළුවන්. සකයි දිට දුරු කරගෙන යන්න පුළුවන්. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල කැමැති කාලයක් ඉන්න පුළුවන්. අසංඛේ කියන්නේ අවුරුදු ගණන් වලින් 1.140 සංඛ්‍යාවක් ඉන්නත් පුළුවන් තැන් තැන්. පල්ලෙහාටත් නොවැටි ඉන්න පුළුවන්. ඒකේ වාසිය තියෙනවා. අනිත් ඇතක සම්බන්ධව අපිට සාසිරි දෙමුණ ගැහිච්ච ඔක්කොම යාළුවෝ ටික හම්බෙන්න පුළුවන් තැන් තැන් වලට ගිහිල්ලා මේ මීට වඩා කරණන් ටිකක් දාන්න පුළුවන් හේදියා. තා දහමින් අපි ප්‍රයෝජන ගම්මු. මේකත් වැදගත් කාරණයක්. ඒ නිසා මේ වැත්තේ මේ වචන අහන ලැබීමත් අපිට ලොකු පිනක්. හිතන්නේ අපි මේක පොඩි පිනක් කියලා. මේක ඉතින් ඉහෙළම කුසලයක් අපි විඳින්නේ. ඊළඟ කරුණු ටිකක් තියෙනවා. ගිහිල්ලා අන්තිමට වන විට අරසක මාර්ග අනුගමනය කළා. අන්තිම දේ තමයි මේ වගේ ගිහිල්ලා ඔක්කොම දුකෙන් නිදහස් වෙන අන්තිමටම ફોકસ කරන තැන තමයි අපි නිතරම කියන්නේ. කොතනින් බණ කිව්වත් අන්තිමට එතෙන්ට එන්නේ යමක් දකිනකොට දිත්තේ දිට්ටමත්නම් කියන එක. යමක් දකිනවා නම් දකින මොහොතේ විතරයි ශනිකව කිසිම දෙයක් අතීතේ ඉඳලා මෙතෙන්ට ආවෙත් නැහැ, මෙතනින් අනාගතයට යන්නේත් නැහැ. මෙතනම හට ගන්නවා, මෙතනම නිරුද්ධ වෙනවා. කන්නාඩි ළඟට ගියා නම් ගියපු වෙලාවේ පේනවා පිටට ආවට පස්සේ කන්නාඩි ළඟ මුකුත් නැහැ. ආයි ගියාට පස්සේ ආයි කලින් වගේම පින්තූරයක් පේනවා. නමුත් කලින් තිබුණු පින්තූරේ නෙවෙයි. ගෙදර ඉඳලා එනකොට ගෙදර ගැන ඡායාවක් තිබුණා නම් ආයි ගෙදර ගියාට පස්සේ කන්නාඩි ළඟට ගියාට වගේ ආයි ගෙදර ඔක්කොම ටික තියෙනවා. නමුත් කලින් තිබිච්ච දේ නෙවෙයි. ඕක තමයි බුදුදහමේ ඉහළම බුද්ධි මට්ටම. ඔතෙන්ට හැම මොහොතකම නොවර්ධින විදී, නොනවතින විදී අවබෝධයක් සහ අත්දැකීමක් අපේ ජීවිතේ ආපු දවසල තමයි අපි සම්පූර්ණම දුක් ටිකෙන් නිදහස් වුණා වෙන්නේ. එදාට අපට බාහිර කොයි අවාසිය තිබුණත්, කර්මයෙන් ලබන දෙන තියෙන උපරිම අවාසිය දීලා තිබුණත්, ඥාති මිත්‍රාදීන්ගෙන් සියලුම නිඳා අපහාස ලැබුණත්, මේ දර්ශනයට ආවට පස්සේ එයාගේ අත්පය හතරම නැතුණත්, කඳ කොටේ විතරක් තිබුණත්, එයා ජීවිතේ ඉහළම සතුටින් ඉන්න කෙනෙක් කියලා. එයාට කිසිම දුකක් එන්නේ නැහැ යාට. සම්පූර්ණම දුකෙන් නිදහස් වෙලා දන්නවා හැම මොහොතෙම ඇති වෙමින් නිරුද්ධ වෙමින් තියෙන මේ ලෝකයක් තියෙන. යාට ඇලෙන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ යාට. දැන් අද අපි දෙයක් ඇහුවොතින් දැක්කොතින් ඒ ටික ඉතුරු කරගෙන ඉන්නවා. නිකන් නෙවෙයි ඉතුරු කරගෙන ඉන්නේ මහා වටිනා දේවල් හැටියට නම් ලියාගෙන නේ ඇතැම් වෙලේ. ඔව් මා දින වකවානුත් ලියාගෙන තියාගෙන ඉන්නේ. ඔව් මේ ඉතුරු කරගෙන තියෙන දේ තමයි දුක කියලා කියන්නේ. මතකේ නෙවෙයි දුක. මතක තියාගන්න. ඒ ඇති වෙලා ඒ අත්හැරපු දේ තියෙනවයි කියලා අපි තාම හිතාගෙන ඉන්නවා. ඒක තමයි දුක කියලා කියන්නේ. ඒක දුරු කර දවසට බුදුහාමුදුරු කියන්නේ බාරහර කියලා. මහා බරක් එදාට බිමින් තිබ්බා. එදාට තමයි සැහැල්ලුවෙන් එයා කුරුල්ලෙක් වගේ නිදහසේ දිව යන්නේ. එදාට එයා කිසිම බරක් නැහැ. බරක් නැහැ කියලා මුකුත් නොකර ඉන්නේ නැහැ එයා. මේ දර්ශනය ලෝකෙට දෙන්න පුළුවන් ඉහෙළම යහපත ලෝකෙට දෙනවා. දෙමෝපියෝ ඥාතින් ඉන්නවා නම් ඒ හැම දෙනාටමත් මේ දර්ශනය දෙනවා. දහමේ හැසිරෙන උනන්දු කරනේ කට්ටිය. දුකෙන් නිදහසනයට උනන්දු කරනවා. එදාට තමයි අර කිසා ගෝතමීල වැනි අය දරුවෝ නැති වෙලා දෙමෝපියෝ නැති වෙලා මැරිච් මිය ගිහිපු අය මහා දුක් ටිකක් බිමින් තියලේ කට්ටිය. අනිත් ඒ වගේ දුක් වලින් ආපු අය වෙනුවෙන් බණ කිව්වේ. ඒ අය කිව්වා මම ඔයාට එක්කෙනෙක් නැතුනේ මට පස්සෙනේ නැති වුණා කියලා. ඒ අය තමන්ගේ අත්දැකීම් ටික කියලා ඒ අය දුක් ටික නිදහස් වෙලා අනිත් දුකෙන් එන අයටත් බණ කිව්වේ ඒකට. අද අපිට ළඟම ඥාතියෙක් නැතුණාම මම නැතුණා වගේ ඔළුව අත ගහගෙන අඬන මට්ටමේ අපි ඉන්නේ. නමුත් ඒ මට්ටමේ නිදහස් වෙන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ තියෙන්නේ ඒ ප්‍රතිපත්තිය තියෙන්නේ ඒ කට්ටිය නැතුණාට පස්සේ නෙවෙයි. ඒ කට්ටිය ඉඳිද්දිම ඕන මේ අවබෝධය ලබන්න. ඒ කට්ටිය නැතුණාට පස්සේ හිත හදාගන්න බෑ අපට. වතුර තිබහ වුණාම ලින් කපන කිල්ල බෑ. ඒ අය ඉඳිද්දිම දරු සුරතල් බලද්දිම මේ අවබෝධයට එන එක තමයි බුදුදහමේ කරන්නේ. අර මට්ටමට වතුණාට පස්සේ හිත හදාගන්න කියලා කිව්වට ගුටි කාලෙන්න පුළුවන් එහෙම කියන්නේ කිව්වා. ඊට කලින්ම ඒ තත්ත්වයටපත් වෙන කලින්ම හිත හදාගන්න මට්ටමක් තමයි තියෙන්නේ. ඒ හිත හදාගත්තොතින් එතන පතුනාට පස්සේ ලොකු ගැටලුවක් නැහැ. ඒ යතුකන් ටික එතෙන්දි කරනවා. මොකද මෙතන නැතුණාට පස්සේ ආයි හම් වෙනව ඒ කට්ටිය එකයි. ආයි වෙන තැනදී ආයි වෙන විදිහට හම් වෙනව ඒකයි. වෙන බොඩි එකකින් හම් වෙනවා. කර්මා රූප හොඳ සියුම් ශරීරයක් නම් දිව්‍ය බ්‍රහ්ම වගේ ශරීරයකින් ඒ තැන්වලදී හම් වෙනවා. මානසික රැක්ක දුර වෙලා නම් ශරීර අවයවතා වැඩිපුර වළිගෙ හැමත් ඇවිල්ලා ඒ වගේ තැන්වලදී හම් වෙනවා. මේ සතරේ වගේ ගමනක් කරනවා. සසර ස්වභාවයෙන් ඕක. එතකොට ওই සත්‍යයට යන්න තමයි මේ දහම ඇත්තෙන්ම සමහර දේවල් ඇත්තෙන්ම ටිකක් දරුණු විදියට බුදුහාමුදුර කියලා තියෙනවා. කියලා තියෙන මේ ඇත්තෙන්ම කරුණාවෙන් කියලා තියෙනවා. නිකන් නෙවෙයි. අපිට හිතන සමහර සැර වැඩි කියලා. නමුත් එහෙම කියන්න ඕන ලෝකෙට. කියන්නේ අනතුරට පදයන් සුපර් බුදු රජතුමා මිය ගිහිල්ලා අපා යනවා කියන එක කිව්ව බුදුහාමුදුර. එයා ජීවත් වෙන කාලෙදම කිව්වා ඔබ තව දවස් 7කින් මිය යනවා මිය ගිහලා නිරය ඉපදෙන කෙනෙක් කිව්වා ලෝකෙට. දේවදත්ත හඳුරු මිය ගිහලා නිරය යන එක කලින්ම කිව්වා මිය යන කලින් කිව්වා. කිව් යානිත් බොහෝ දෙනාට යහපත වෙන්න. මේ මාර්ගයේ ගියොත් අනිත්‍යයටත් යන්නේ මෙතෙන්ට කියන එක කලින්ම කියන්නේ. ඒ නිසා මේ කරුණු කියන්නේ අපා යන්න නෙවෙයි අපි. අපා යන්නේ කලින් වලකින්න. අපි වලකින විතරක් නෙවෙයි අපේ දරුවොත් එකම වලකින්න. අපේ ඥාතියනොත් එකම වලකින්නයි අපි මේ දැනුම ලබන්නේ. අපි මේ ගැන බලලා ස්ට්‍රෙස් වැඩි කරගන්නවත් බය වැඩි කරගන්නවත් නෙමෙයි. මේ தත්ත්වයට යන්න කලින් බුදුහාඳුරු මහා කරුණාවකින් මේව දේශනා කරේ. බුදුහාඳුරු කියනවා හරියට ලස්සන උදාහරණයක්. කිසියම් මාර්ගයක් තියෙනවා. ඒ පාර කෙලවරවන්නේ මහා ගිනි ගොඩකින්. ඒ පාර දිගේ යන ඊටමත් අන්ධ කෙනෙක් ඉන්නවා. කන්ද එතනම කන්දක් උඩ ඉන්න බුද්ධිමත් ඇස් පේන මිනිසෙක් ඉන්නවා. ඒ මිනිහේ මොකද කරන්නේ? කෑ ගහලා කියන ওই පාර යන්න එපා කියලා කෑ ගහලා මේ මිනිහේ මේ අන්ධ මිනිහට කියනවා. ඔව්. බුදුහාර කරන මමත් ඒ වගේ කියලා. මේ අකුසල කරන මිනිසුන්ට මමත් කෑ ගහලා කියනවා මේක කරන්න එපා කියලා අනතුරට වැටෙන කලින් කියලා. වැටුනොත් ආයෙ කාලෙකට ගොඩෙන්න බෑ කියන එක. කියනවා අර මිනිස්සුලගේ ඉඳලා පල්ලෙහාට ගියොත් ඉතින් ආයෙ මිනිස්සුලගට තියෙන එන්න අමාරුව කියනවා. කොහොමද අමාරුව? හරියට අර වියදණ්ඩ තියෙනනේ. වියදණ්ඩ හරක් බඳින හරක් බඳින අර උඩ ලීය ඒක අර හිලක් තියෙන සියුතු සිරම්. ওই ලීයක් කාලයක් පාවිච්චි කරලා අර හිල ළඟින්ම කැඩෙනවා දෙකට. හිල මැදි වෙන දෙක කැඩෙනවා. කැඩිලා ওই ලී කැලේ දෙක දානවා මූදට. මේ ලී කැලේ දෙක මේ කරත්ති තියෙන මිනිස්සුගේ ගෙදර තියෙනවා තියලා බෑ මහා වැස්සකට අර ලී කැලේ දෙකම ගහගෙන යනවා ගඟට ගිහින් මූදට යනවා. මුහුදට ගිහලා තැන් තැන් වල මේ කිලි කැලි දෙක තියෙනවා. කන කැස්බෑව කියලා සතෙක් ඉනෝ මුහුදේ. ඒ සතා අවුරුදු 100කට එක දවසයි උඩට එනවා කියලා කියනවා. ජීවත් වෙන සතෙක් කාලයක්. ඒ එන දවසේදී හරියට අහස බලන්න උඩට එනවා කියලා කියන්නේ එනකොටම අර ලී කෑල්ලේ සිදුර ළඟින් අහස බලන්න ලැබෙනවා කියලා හිතන්න පුළුවන්ද? අර ධාපු ලී කෑල්ල දෙකම ගිහිල්ලා ලී කෑලි දෙකේ අර සිදුර ළඟ එකතු වෙන්නත් ඕන. අර අවුරුසියකට උඩින් එනකොට අතනීම පේන්නත් ඕන. බුදුහාමුදුරු කියනවා මේ සිද්ධිය බුදුහාමර කියන මේ සිද්ධි ලෝකේ ඕන තරම් වෙන්න පුළුවන්. ඒක සුලභ දෙයක්. නමුත් මිනිසෙක් වෙලා දුගති ගමච්ච කෙනෙක් නැවත මනුස්ස ලෝකෙට එන එක අරටත් වඩා දුර්ලභයි කියලා. අරකට සාදේශ ගන්නකොට අරක ඊටාම කලින් වෙන්න පුළුවන්. ඒක තමයි ඒක විග්‍රහ කරන්නේ. ඒක ගන්න පුළුවන් උපරිම උදාහරණේ මේ ගන්න. උදාහරණ අල්ලගන්න එපා ඇත්තෙම. ඔව් අල්ලගන්න එපා. හඳ බලන්න කියලා ඇඟිල්ල දික් කරාම ඇඟිල්ල බලන්න එපා. ඒකෙන් හඳයි බලන්න ඕන. දැන් මේ උපමාව කියන්නේ උපමාව ඇත්තද නැද්ද කියන එක නෙමෙයි ඇත්තෙම. ඔව්. මේක දුර්ලභයි. මේ සිද්ධිය දුර්ලභයි. මේ දුර්ලභත්වයට සාපේක්ෂව අරක ඊටත් වඩා දුර්ලභයි කියලා කියන උපමාවක් හිටියනේ මේක ගත්තේ. ඔව්. ඒ කියන්නේ අතෙන්ද එන එක වෙන උපමාවක් නැති හින්ද මේ කියන්නේ. මේ උපමා මෙහෙමයි ලියා ගියාද මේක වෙන්න පුළුවන්ද ඒ කණේ කරත්ත තිබුණාද ඒක නෙමෙයි යන්නේ. ඒ කියන්නේ උපරිම වශයෙන් අවබෝධය ලබා දෙන්න මේ කියන්නේ. බුදුහාමර කියනවා අර සිද්ධි වෙන්න පුළුවන් ලෝකෙ කියලා. අරක දුර්ලභයි කියලා අපට හිතෙනවා. ඔය ඒක ඕන තරම් කාලයක් වෙන්න පුළුවන්. ඊටත් වඩා අමාරු දෙයක් පල්ලෙහාට ගියොත් තමයි මෙතන එන්නේ. ඒ කියන්නේ මේ වගේ දෙයක් වෙන්නේ ඉතින් කොච්චර කාලයක්ද? ඒ නිසා බුදුහාමර මේ දෙන්න හැකියතාක් ටිකක් කියලා. සසර ගැන ආත්මේ වටින තම කියන. ඔව් දැන් මේ බුදුහාමර ලංකාවට ඇවිල්ලා කලේ මොකනේ? විමානවත්වාදී ග්‍රන්ථවල තියෙන කතා කිව්වා. පින්කම් කළ අපාග දිවි ලෝකෙ ගිහිලා ඉන්න අයයි අකුසල කළ දුගති ගමච්චයගේ කතා තමයි ඇවිල්ලා දිගටම කිව්වේ මුලදී. මුලින්ම කලේ කම්මස්සගත සමාධියට ඇති කළා අකුසලෙ මුදවන එක කලේ. පස්සේ තමයි ගැඹුරු කාරණා දේශනා කළේ. මුල්ම පියවර තමයි මේ අකුසලෙන් මිදෙන එක. ඒකට කියන්නේ ස්වර්ග මාර්ගය කියලා. ස්වර්ග මාර්ගය දේශනා කිරීම තමයි පළවෙනි පියවර. මොකද කොයි මොහොතේ අපි නිවන් දකින්න කියලා හිතුවට ඒක සරල දෙයක් නෙවෙයි ඇත්තෙම. ඊට වඩා පළවෙනි දේ තමයි සුගතියේ හිත පිහිටුවා ගන්න එක. දුගතියෙන් හිත මිදෙන විදිය මානසිකත්වය මුලින්ම ඇති කරගන්නවා. ඒක තමයි පළවෙනි පියවර. මොකද කොයි මොහොතේ අපි මියාද දන්නේ. මේ ජීවිතය කියන කිතාම සුළු මොහොතක් නේ. අපි ගෙදර මෙතන ඉඳලා අපි හෙට වෙනකොට අපි කාගෙන් හවුරු නැති වෙද කියන්න බෑ ඒක. ඒක තියන්නම ගැරන්ටියක් අපිට තියන්න බෑ. ඒ නිසා තමයි පළවෙනි පියවර තමයි දුගතියට නොයන විදියට මානසිකත්වය ඇති කරගන්න එක. දැන් මරණයෙන් පස්සේ ජීවිතයක් කියන එක බොහෝ දෙනෙක් ඇදගෙන දැන් පිළිගන්නෙත් නැහැ. බුදුන් කාලේ පිට හැරගත් දෙන්නේ නැහැ සමහර අය. නමුත් දැන් වර්තමාන කාලේ බොහෝ දෙනෙක් පිළිගන්න මට ලැබිලා තියෙනවා. ඒ නිසා දැන් ගාක්ම මිය ගිහපු අයම ඇවිල්ලා කරන සිද්ධීන් වලින් අනිත් හැඩ කරන බාධා වලින් තේරුම් අරගෙන තියෙන්නේ. ඇත්තම මේක ලොකු process එකක් යනවා මේකේ. මේකෙන් ඉතින් නිදහස් වෙන්න අපි ඉතින් ලොකු උත්සාහය දරන්න ඕන අපට. පින්දහම් කළා නිතරම හිත කුසලයක තියාගෙන ඉන්නට ඕන ගම විතර නෙවෙයි. අර අවාසි ටිකෙන් මිදෙන පුළඟදී ඉහෙල්ලම නැබිකෝනේ අර බාහ්‍ය දාරුචීරයේ කතාව. ওই බාහ්‍ය දාරුචීරයට තමයි මේ දිට්ඨි මතන් කියන කතාව දේශනා කළේ. ඔය යමක් දැක්කනම් දැකපු මොහොතේ ශනි කන්දගීමක් කියලා හිතන එක තමයි දුකෙන් නිදහස් වීම සඳහා තියෙන ඉහළම අවවාදය. මේක ලේසි නෑ. මේකෙන්න කලින් විවිධ විදිය මට්ටම් වලින් කෙලස් සරල කර කර එන්නේ. දන් දීලා සීල රැකලා සමත භාවනා කරලා බාහිර රූපය අනිත්‍යතාවය බලලා බොහොම බලලා බල අන්තිමටම මේ පැත්තට තමයි එන්නේ. දැන් රූපය අනිත්‍යතාවය බලන එක අසුභය බලන එක ශනිකව පුළුවන් බලන්න. දැන් මේ රූපේ බලපු ගමන් ඕන හිත දිනු කරපු කෙනෙකුට කෙලි මරසකිලම් බලන්න පුළුවන්. දැන් ලස්සන කාන්තාවගේ රූපයක් දැකපු ගමන් බුදුහාම දේශනා කරනවා එයාගේ ඔක්කොම ටික අතීතය බලන්න කියලා, අනාගතය බලන්න කියලා. අවුරුදු 16 18 ගේ ලස්සන ගැණමෙන් දැක්කොත් බලා නාමයා ටික ටික අවුරුදු 20 30 වෙනවා 40 වෙනවා 50 වෙනවා වයසට ගිහිල්ලා හැරමිටි යනවා අසුචි වගුරුන මට්ටමට එනවා මී යනවා මී ගිහිල්ලා ශරීරේ මේ වෙනවා ෂණිකව බලන්න කියලා ඔක්කොම ටික. ඒක බලන එක වුණත් අමාරු නෑ ඇත්තෙන්ම. ඒ බලන්නේ බාහිර මුලදී බලන්නේ. ඊට පස්සේ බලන්නේ අභ්‍යන්තරේ. මේ පැත්ත බලන්න ඕනේ ඊට පස්සේ. මේ පැත්තෙන් බලනවා මේ දැකපු දර්ශනීය ශනික වැත්විලා නැති වෙන එකක් කියලා මේ පැත්තෙන් දකින්නේ. මුලදී අරක රළු කරන තමයි, දැඩි ගතිය දුරු කරන තමයි පිටින් බලන්නේ. බල බල විවිධ න්‍යාය වලින් බල බල මේ කෙලෙස් අඩු කරන මට්ටමට තමයි යන්නේ. ඇත්තෙන්ම අපි සංසාරයේදී හුඟක් දරුවෝ ලබලා විවාහ වෙලා ඒ ජීවිත ගත කරලා තියෙනවා. ඇත්තෙන්ම අපි මේ ජීවිතයේ ලැබුවට වරදක් නැහැ. අපි යුතුයකම කරන ගම මේ දර්ශනය කරත් අපි යන්නට ඕනේ. ඇත්තෙන්ම මේ දර්ශනය කරාත් ගිහිල්ලා ඇත්තෙම මේකිනුත් ප්‍රතිඵල ගන්න ඕන අපි. ඔව්, ඒකට තමයි ඇත්තෙම අපි මේ ලෝකෙට ඉපදෙලා තියෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. සරල නැහැ ඇත්තෙම. නමුත් බැරිත් නැහැ. ආ. එහෙනම් හොඳයි, අද අපි හුඟක් වෙලා වෙලා ගියනේ. පෑ දෙකක් මඩ ගියා මං හිතන්නේ. මේ ආ. හෑ? ඉතින් හොඳයි. ඉතින් මේ ඇත් ඉතින් පැමිණීම අපටත් ඉතින් කුසලයක් කරගන්න, ධර්මඥාන දිනු කරගන්න අවස්ථාවක් ඉදිරියට සලකනවා. ඉතින් මේ හැම දිනාටම තව තවත් ධර්මයේ හැසිරෙන්න, බණ දහම් අහන්නට, තමන්ගේ දේශවන් වලින් උපරිම ප්‍රයෝජන ගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින්තුනොත් තමන් දැහැමි වූපියන වස්තුව ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානමාන ආදී වෙනුවෙන් කැප කරනවා. ඉතින් ඒ සඳහා අපි මේ අත්තන් හැම දිනාටම ආශිර්වාද කරන ගමන් අද විසින් අද අප විසින් රැස් කර ගන්නාලද මේ ධර්මාශ්‍රවණමය කුසලයේ ධර්මය අපේ මියගේ ඥාතිනුත් අනුමෝදන් වෙලා ඒ හැම දෙනාම සුවපත් වෙත්වාගෙන පැතුමෙන් අපේ මියගේ ඥාතින්ටත් පුණ්‍ය අනුමෝදනා කරවමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සීලමු පුණ්‍ය ධර්මයන් සම්මද දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් අපේ රට දැ සමුද ශාසනයත් බොහෝ කලක් ආරක්ෂා කර දෙත්වාගෙන පැතුමින් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.